පිංගතනි ඔබගේ පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. මේ සද්ධර්ම දේශනාවේදී කලින් ශ්‍රවණය කරපු පිරිස මෙතන ඇති. ඒ වගේම පළමු වතාවට මේ සද්ධර්මයේ අපි මේ කතා කරන ආකාරයේ සද්ධර්මයේ ශ්‍රවණය කරන පිරිස ඇති. ඔබ සීල දිනාගෙන ඉල්ලන පළවෙනි ඉල්ලීම තමයි ඔබ සතුව ජංගම දුරකථන තියෙනවා නම් අන්නේ දේවල් පොඩ්ඩක් විසන්ධි කරලා තියාගන්න. මොකද තව ටික වෙලාවකින් ඕවා එහෙම මෙහෙම රින් වෙන්න ගත්තාම බණ අහන අයට ඒක ලොකු බාධාවක් වෙනවා. මොකද අද ඔබ මෙතනට ආවේ තථාගත ශාසනය පූර්ණේ කරන අරිතාලමක් දාගන්න. මේක තවත් එක් ධර්ම දේශනාවක් නෙමෙයි. තථාගතයන් වහන්සේ ලෝකෙට දෙන්න උත්සාහ කරපු කරුණු කාරණා ගැන කතා කරන්නයි පිංගතුනි අපි අද සැරසෙන්නේ. ඒක නිසා ඔබගේ දුරකථන සහ ඔබගේ අතේ පොඩි ළමයි එහෙම ඉන්නවනම් නිරන්තරයෙන් අඬා වැළපෙන අන්න ඒ පොඩි දරුවන්ව, ඒ පොඩි දරුවන්ගේ කීන අම්මලා පොඩ්ඩක් ඔය මැද හරියක එහෙම ඉන්නවනම් පොඩ්ඩක් එහාට මෙතන ඉන්න. එතකොට දරුවා අඬනකොට පොඩ්ඩක් එහාට ගිහිල්ලා අනිත් අයට වෙන බාධා අඩු කරගන්න පුළුවන්. පුළුවන් තරම් උත්සාහ කරන්න පිංගතුනි අන් අයට බාධාවක් නොවන ආකාරයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මොකද තව ටික වෙලාවක් කියද්දී ඔබ දහම් සමාධියට සම්බැඳිලා සද්ධර්මයේ ශ්‍රවණය කරයි. ඒ වෙලාවට බාධාවක් ආවොත් එහෙම හරිම කරදරයක් වෙයි අනිත් අයට ධර්මයේ ශ්‍රවණය කරන්න. හොඳයි, එහෙමනම් පිංගතුනි පළමු කොටම මේ රාජමහ විහාරයේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ වැඩවසන්නා වූ ඒ උත්තම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දස දහසක් ලෝක ධාතුන් විසින්නා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ සීල දෙනාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් නිපීතන්න කියලා හිතාගෙන ඒ වගේම පිංගතුනි තමන්ගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබට යම් කිසි උදව්වක් උපකාරයක් පිහිටක් ආරක්ෂාවක් සැලසුවා නම් අන්නේ උදව් උපකාර පිහිට ආරක්ෂාව සැලසුවා වූ ඒ දේව සමූහයාවත් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් නිපීතන්න කියලා හිතාගෙන ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරගෙන ආපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවුවනක් පිරිස චිරහත් කාලයක් ආරක්ෂා කරගෙන ආපු ඒ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් නිපීතන්න කියලා. ඒ වගේම පිංගුදේ තම තමන් නමින් ධම්මාන්තරගත මා සිදුනා වූ සීදුම ඥාතිත මිත්‍රාදීන්වත් සිහිපත් කරගන්න මේ වෙලාවේ. ඒ සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. තථාගතයන් වහන්සේගේ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. ඒ දා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ඒ උතුම් පිරිසව දැකබලාගෙන ඒ අය සිත් පහදවා ගනිද්දී ඒ අයගෙන් පිටවෙන්නා වූ සුවදායක කිරණ වලින් සැනසিলা යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදලා සුගත මුදිත වෙන්න කියලා. මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න, ඇවිදින් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ අවශ්‍ය කරුණු කාරණා සිද්ධ කරගන්න කියලා. සමන්ත චක්කවලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා හොඳයි දිනුතුනි සියලුම දෙනා සිහිපත් කරගන්න. අනාදිමත් සංසාරක ඉඳලා මේ එන ගමනේ රාග ද්වේෂ මෝහයන්ගෙන් තැවිලා තමන්ව මුදුන්පත් කරගන්න අදිමානෙන් කටයුතු කරද්දී ඒ උත්තරම ආර්යයන් වහන්සේලාට තමන්ගෙන් නිගාවක් සිද්ධ වුණා නම් අපහාසයක් උපහාසයක් සිද්ධ වුණා නම් ඒ උත්තරමයන් වහන්සේලාට ඒ උත්තරමයන් වහන්සේලා කමා කර සිටින්න සියලුම දෙනා ඒ අය කමා කරගන්න කම් පිංගුතුනි මාර්ගඵල අවබෝධ කරගන්න එක බොහෝම අමාරු කාර්යයක් වෙයි. ඒ වගේම පිංගුතුනි අදිස්ථාන කරන්න අද මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ දහසක් නයින් ප්‍රතිමන්දිත සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා යම් කෙනෙක් සෝතාපන්න ඵලයේ පිහිටා සිටිනවා නම් ඒ අය අදිස්ථාන කරගන්න මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා. ඒ ඉස්සර අදිස්ථානයෙන් යුක්ත සියලු දෙනාම සද්ධර්මයේ ශ්‍රවණය කරන සූදානම් වෙන්න. පින්වතුනි සද්ධර්ම දේශනාවක් පටන් ගනිද්දී පළමු කොට අපි දැනගමු පින්වතුනි ඇයි අපි මේ සද්ධර්ම දේශනාවද කතා කරන්නේ කියලා. ඔබ බොහෝ ප්‍රමාණයක් ධර්මය අහලා ඇති. මේ අපේ අතිවරයන් වහන්සේලා විවිධ ආකාරයෙන් ඔබට සද්ධර්මයේ දේශනා කළා ඇති. හත් දවසේ දාන, තුන් මාසේ දාන ආදී වශයෙන් කියමින් ඔය ඔය හැම අවස්ථාවකදීම ඒ සද්ධර්ම දේශනාව පවත්වල එහෙම කටයුතු කරලා ඇති. නමුත් පින්වතුනි සමහර වෙලාවට අපිට තේරෙන්නේ නැහැ ඇයි අපි සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නේ කියලා. ගොඩාක් දුරට සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන මිනිසුන්ට හිතෙන්නේ හිතෙනවටත් වඩා පින්වතුනි මිනිසුන්ගේ තව කෙනෙක්ගෙන් ආධාරයක්, තව කෙනෙක්ගෙන් ආරාධනාවක් ඉල්ලන ඇවිල්ලා ආරාධනා පත්‍රයක් දෙනවා, නැත්නම් පාන්සිකුල දින වේලාවේදී මතක් කිරීමක් කරනවා, හත් දවසේ බණ තියෙනවා, අහවල් දවසේ රැ එදාට හැමෝම එන්න කියලා. ඕකට ආරාධනා කළාට පස්සේ දැන් අපේ පිරිසට ඕනේ වෙන්නේ තිඟුදින උතන්ට කියලා බණ අහන්න නෙමෙයි. අපේ පිරිසට ඕනේ වෙන්නේ කොහොමද ආරාධනාවට ගිහිල්ලා එන්න. ඒක නිසා කටින් තියෙන කිලෝ එකකුත් අරගෙන සමහර කට්ටියක් හත වෙනකොට එතනට යනවා. ගිල කැරම් ගගහ ඉන්නවා. හාමුදුරුවෝ අටට වඩින නියමිතයි. ඉතින් ගෙදර ආපු අයට කෑම බීම දෙදී ඉන්නවා. හාමුදුරුවෝ බඩ ගන්න තමත කරන අන්තිමට හාමුදුරුවෝ එතනට වඩනකොට අටයි කාලා අටයි විස්ස වෙනවා. ඊට පස්සේ ගෙදර අය ඉස්සරහා ඉඳගෙන දැන් බණ ටික අහන්නයි සූදානම්. ඉතින් අර ආපු පිරිස දැන් පාරේ පැත්තකට වෙලා ඉඳගෙන කතා කර කර ඉන්නවා. පැත්තකට වෙලා ඉඳගෙන කට්ටිය කතා කරනවා. තව කට්ටියක් එහා පැත්තේ කැරුම් ගගා ඉන්නවා. තව කට්ටියක් එහා පැත්තේ උයනවා. තව කට්ටියක් එහා පැත්තේ කේක් කපනවා. තව කට්ටියක් කේක් අල්ලනවා. දහ දෙනෙක් දොළොස් දෙනෙක් විතර ගියේ අර මැද්දේ ඉඳගෙන. දැන් බණ ටික අහන්නයි සූදානම්. ඇමෙතුමාගේ ඩ්‍රයිවරුත් ඇවිල්ලා. දැන් ගෙදර අය කල්පනා කරගෙන ඉන්නවා දැන් මේ මිනිස්සේ ආවනේ මේක නේන්න දුවට රස්සා බලන් දුන්නේ. දැන් මෙයාට ඉතින් සලකන්න තුමනේ. කොහෙද දන්නේ නැහැ ඉන්නේ. දැන් හාමුදුරුවෝ බල කියනවා. ඔක්කොම ඉඳ කියලා ඉවරයි. දැන් හාමුදුරුවෝ දැන් අටයි අටට එන්න කිව්ව හාමුදුරුවන්ට වාහනයක් ඇවි පරක් වෙලා උන්වහන්සේ වැඩි පරක් වෙලා ඉතින් ඒක නිසා. දැන් හාමුදුරුවෝ බලලා මේ මිනිස්සු දියා මේ මිනිස්සු බණ අහනව නෙමෙයි. මේ මිනිස්සු කල්පනා කරනවා කන්න බොන්න දෙන්න. ඉතින් උන්වහන්සේට ඉතින් දැන් කාට බණ කියන්නේ ඉතින් බණ අහන්නයි නැන්නේ. ඒක නිසා මොකද කරන්නේ උන්වහන්සේට නමයට බණ නවත්තලා උන්වහන්සේ පන්සලට වඩිනවා. හැබැයි බණ නවත්තන වෙලාවේ පුරව ගන්නවා පින්වතුනි ලොකු ජෝග්ගුවා. ලොකු ජෝග්ගුවා පුරවගෙන පිඟානක් උඩ කෝප්පයක් තියලා දැන් වක් කරනවා. දැන් මොනවද වක් කරන්න තියෙන්නේ? වතුර විතර නෙවක් කරන්න තියෙන්නේ. කෝපින් දැන් කවුද බන්නේ නුවේ? අර කැරම් ගහන කොල්ලෝ සෙට් එකට කතා කරන කොල්ලෝ නේ මෙහෙම වරෙල්ල. උඹලත් වක් කරහල්ලා උඹලගේ පින් මෙච්චර වෙලා කරපු මොනවද උන් කරපු පින් ටික? කැරම් ගහපුවා. අර කතා කරගෙන මහත්තුරු ටිකක් ඉන්නවා ඒගොල්ලන්ට කතා කරනවා. මොනවද ඒගොල්ලෝ මෙච්චරලා කතා කළේ? ඇමරිකාවේ ජනාධිපති හොඳ නැහැ, කොහොමද පෙරලන්නේ ඇමරිකාව? කුස්සියේ උයන පිරිසක් ඉන්නවා, කේක් කවු පිරිසක් ඉන්නවා. දැන් කාටවත් පුළුවන්ද මේකට වතුරවක් කරන්න? අර අමුතුමාගේ ඩ්‍රයිවර් ගැන හිතේ හිතිරියා ගෙදර කට්ටිය. ඒ අයට පුළුවන්ද මේකට වතුරවක් කරන්න? අන්තිමට මේ වතුරුමක් කරන්න ඉතුරු වෙන්නේ ඒ සද්ධර්ම දේශනා කරපු හාමුදුරුවන්ට විතරයි. ඔන්න ඕක තමයි තියෙන්නේ ප්‍රශ්නේ. සද්ධර්මයේ තියෙන්නේ මොකටද කියලා තාම දන්නේ නැහැ මිනිස්සු. මේ යුතුකම වල්කීමට නෙමෙයි තියෙන්නේ සද්ධර්මයේ තියෙන්නේ. සද්ධර්මයේ තථාගතයන් වහන්සේ නම දේශනා කළේ නිවන් දකින්න. ඔහේ ඉපදිලා ඔහේ කර වෙලා මැරිලා යන්නේ හදන්නේ ඔක්කොම. මේ යථා සද්ධර්මයේ ලෝකෙ මතුවලා තියෙද්දි මෙහෙන් ඉපදිලා මෙහෙන් මැරිලා යනවා. මොනවා කළාද මොනවා කරනවද කිසි දෙයක් ගැන කිසි අවබෝධයක් නැහැ. ඕක තමයි පිටින්දේ හැමතැනකම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපේ ස්වාමීන් වහන්සේලා දොස් කියනවා. ඉතින් මලගිය ඥාතිවරයා වෙනුවෙන් බණ කිව්වේ. ඒ ඥාතිවරයාට දෙන්න තින් එක බින්දු මාත්‍රයක්වත් නැහැ. ඉතින් දානේ දුන්න බණක් කිව්වා. අන්න මල පෙරේතයා ඇඟට වැහෙනවද? ඊට පස්සේ යනවා සාත්‍රයක් අහන්න. සාත්‍රකාරයා කියනවා දානිය දුන්න නේද කිදද? මන කියලා බින්දුන නේද? අන්න ඒකෙන් බලවත් වෙලා අන්න අර ඇකට ඇහිලා. ඊට පස්සේ ප්‍රචාරය කරිනවා. ගෙවල් වල බින් දෙන්න එපා. මන කියත්තන්ට දාන දෙන්න එපා ගෙවල් වල. මන කියවන්න එපා ගෙවල් වල. ඔන්න ඔයගේ දේවල් යනවා ඊට පස්සේ. ඉතින් මේවා හරියට තේරුම් ගන්න තියෙන්නේ. මලගිය ඥාතිවරයෙකුට පිනක් දෙනවද දෙන්නේ කොහොමද කියන එකවත් අපේ පිරිස් දන්නේ නැහැ. ඉතින් මේ එකක්වත් දන්නේ නැතුව පින්වතුනි මේ ගමන යන්න බෑ. මේ සම්බුද්ධ ශාසනයකින් එක බින්දු මාත්‍රයක්වත් දෙයක් තේරුම් ගන්න බෑ ඕක නිසා. මේ දේශනාවේ ආරම්භයක් විදිහට මම ඔබට ඒක මොනවා තේරුම් කරලා දෙන්න. අපේ ක්‍රමවේදයක් තියෙනවා පින්වතුනි පත්ති දාන පත්තානුමෝදනා කියලා. පත්ති දාන පත්තානුමෝදන ප්‍රත්‍ය දානය කරනවා. ඒ අය ප්‍රත්‍ය අනුමෝදන් වෙනවා. පුණ්‍ය දාන පුණ්‍යානුමෝදනා කියන එකක් නෙමෙයි තියෙන්නේ. පත්ති දාන පත්තානුමෝදනා කියලා. ඔබ අහලා තියෙන දස පුණ්‍ය ක්‍රියා යටතේ. එහෙනම් පත්ති දාන පත්තානුමෝදනා කියනකොට ඔබ දැනගන්න ඕනේ විගතනි මොකද්ද මේ ප්‍රත්‍ය දානය කරන. ඔය ප්‍රත්‍ය දානය කළාට පස්සේ පින්වතුනි හේතු තියෙන ඒවා අනුව ඒ ආයත ඒක අනුමෝදන් වෙන්න පුළුවන්. අනුමෝදනාව කියලා කියන්නේ අනුව සතුටටපත් වෙනවාට. අනුව ඕදනේ වෙනවා. නැත්නම් අනුව පවින් පිරිසිදු වෙනවා. නැත්නම් අනුව සතුටටපත් වෙනවා. පින් අනුමෝදන් කරන්නත් පුළුවන්. පව් අනුමෝදන් කරන්නත් පුළුවන්. දානි නාම භික්ෂුන් වහන්සේ නමකට බයිනෝ එක්කෙනෙක්. ඕකත් අනුමෝදන් වෙනවා අර ඥාති ප්‍රේතයා. ඒකයි ගතියට ඒක ගැළපෙනවට. ඒකයි ගතියට ගැළපිලා ගියා නම් ඒක තංගල ඒකත් අනුමෝදන් වෙනවා. ඉන්න කාම භික්ෂුන් වහන්සේලත් එක තරහෙන් එහෙම හිටපු කෙනෙක් නම් ඒ බැලුව පොඩ්ඩ ඇති හොඳටම යා ඒකට අනු සතුටටපත් වෙනවා. එහෙනම් බිංවදනි මේ ප්‍රත්‍ය අනුමෝදන් කරන්නේ ප්‍රත්‍ය කියලා කියන්නේ පිටකදී ඔබ කරපු ක්‍රියාදාමයේ ඇයට කියනවා. ඔබ දානමාන බුදුහත්කාරයක් කළා නම් අන්නේ කරපු එකේ ඇයට හර පානවා. මෙන්න මේ ටික අපි කළා. ඒ තුල පිටකදී ඔබටත් පුළුවන් ඒ කර ඒ ප්‍රත්‍ය ඔබටත් පුළුවන් අනුමෝදන් වෙන්න. එතකොට ඒ ක්‍රීඩේ කළාට පස්සේ ඔබට තියෙනවා නම් අලෝභ අද්වේෂ අමෝහ කියන හේතු. අන්නේ හේතු නිසා මේ ප්‍රත්‍ය වලින් ඔබට පිනක් පහළ වෙනවා. කොච්චර ප්‍රත්‍ය දුන්නා ඔබට තියෙන්නේ ලෝභ ද්වේෂ මෝහන. ඔය දානේ ඔබ කොහොම දුන්නත් ඔබට පින් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ පින කියන එක නැගෙන විදිහ හොඳට බලන්න ඕනේ. පින කියන එක නැගෙන්නේ තිබුණදී ප්‍රත්‍යයට හේතු එකතු වෙනවා. ප්‍රත්‍ය විතරක් තිබුණාට පින නැගෙන්නේ නැහැ. උදාහරණයකට ගන්න ඔබ හතර දෙනෙක් එක පිනක් කරනවා. අපි ඉතින් හතර දෙනාත් එක්ක තථාගතයන් වහන්සේට මල් ආසනයක් පිළියෙල කරනවා. එක්කෙනෙකුට කියනවා එක පැත්තක් පිළියෙල කරන්න. තව කෙනෙකුට කියනවා තව පැත්තක් පිළියෙල කරන්න. ඔයාදී වශයෙන් හතර දෙනා හතර පැත්ත එකම ආකාරයෙන් පිළියෙල කරනවා. දැන් මට ඔබ කියන්න ඔය හතර දෙනාටම එකම જાතිය පිනද සිද්ධ වෙන්නේ? ඔය හතර දෙනාටම එකම පිනද සිද්ධ වෙන්නේ? හරියටම හතරකට බෙදලා එකම ඩිසයින් එකකට තමයි කරන්න කිව්වේ. එකම විදිහට. දැන් අය හතර දෙනාටම එකම පිටද සිද්ධ වෙන්නේ. නෑ. හතර දෙනාටම එකම පිර නෙමෙයි සිද්ධ වෙන්නේ ඇයි? ආ හැබැයි හැමෝගෙම ප්‍රත්‍ය එකයි නේද? හැමෝම කරපු වැඩ පිළිවෙල එකයි. ප්‍රත්‍ය එක වුණාට වැඩක් නැහැ. පින්වතුනි පින් ඵලයේ නැගෙන්නේ ප්‍රත්‍ය සහ මොකක් වෙලාද? හේතු එකතු වෙලා. අර ප්‍රත්‍යයට හේතු එකතු වෙන්න ඕනේ. හේතු මොනවද? අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතු තුන එකතු වුණා නම් ඒකෙන් පින්ඵලයක් උදා වෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ කියන හේතු තුන එකතු වුණා නම් අර ප්‍රත්‍යයට වුණත් පව්ඵලයක් උදා වෙනවා. එහෙනම් ඔබ අනුමෝදන් කරන්නේ මොකද්ද? ප්‍රත්‍යය. මෙන්න මෙහෙම දෙයක් අපි කළා. මේ මේ මේ ප්‍රත්‍ය ඔබ අනුමෝදන් වේවා. අපි ඒක යමනකොට, විහිදුවනකොට, පතුරවනකොට ඒ පිරිස පින්වතුනි ඒ ඒ කියපු දෙයට අනුව සතුටටපත් වෙනවා, හෝ කේන්ති ගන්නවා. අපි ඉඳගම හාමුදුරුවොත් එක තරහ කෙනෙක් හිටියා ගමේ. කරුමෙට භික්ෂුන් වහන්සේලා පෙන්වන්න බෑ. දැන් මේක මැරිලා මෙයාගේ හත් දවසේ බණට, ඔව් හත් දවසේ දානෙට භික්ෂුන් වහන්සේලා වඩම්මලා උන්වහන්සේලාට දානයක් දෙනවා. මේ දානෙ දෙන වෙලාවේදී ඒ දානෙ කඩියොද නිම වෙලා ඔබ ප්‍රත්‍ය අනුමෝදන් කරද්දී මේක නා තරහින්නේ හිටියේ. ඒක නිසා මේ කෙනාට ලැබෙන්නේ මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. මොකටද මුන්ට මේ කන්න දෙන්නේ? මුන් මොකුද? ආදි වශයෙන් දේවල් මුලාවට පත් වෙලා තියෙන නිසා, මෝහ සාගත නිසා, දන් දීලා වැඩක් නෑ වගේ සංකල්ප දරාගෙන ඉන්න නිසා ඔන්න ඔය කරුණු තුන එකතු වෙලා පිංගතුනි මේ කියන පුද්ගලයා තුල තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ හේතු. හැබැයි ඔබ ප්‍රත්‍ය දානය කළා. ඔබට පුළුවන් ප්‍රත්‍ය දානය කරන්න විතරයි. ඉතින් අපි හිතන් ඉන්නවා පින් අනුමෝදන් කරන්න පුළුවන්. අර මේ කියලා පින්නේ මේ අනුමෝදන් වෙන්නේ ප්‍රත්‍ය. ඔබ ප්‍රත්‍ය අනුමෝදන් කළා. එයාට තියෙන හේතු මත එයා මත කරගන්නවද? ඒක පිනක්ද පවක්ද කියලා කරගන්නවා. ඔබත් එහෙමයි, කවුරුත් එහෙමයි. එහෙනම් දැන් මට කියන්න පින්වදෙනි, ඔබ දෙන පිනෙන් විතරක් ඒකට පෝෂණය වෙන්න පුළුවන්? ඈ බෑ. ඇයි ඔබ පින් දෙන්නේ නැන්නේ? ඔබ දෙන්නේ ප්‍රත්‍ය. ඔබ කරපු දේ කියනවා. දැන් ඔබ අනුරාධපුරේ ගිහිල්ලා ශ්‍රීමා බෝධි හාමුදුරුවෝ ගාව හත් දවසක් විතර තියෙන සමාදන් වෙලා ඔහම කටයුතු ටිකක් කරලා ඉවර වෙලා ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා ඔබගේ යාළුවට කියනවා, මං ශ්‍රීමා බෝධි හාමුදුරුවෝ ගාව හත් දවසක් ශික්ෂාපද සමාදන් වුණා. හත් දවසක් මම ශික්ෂාපද සමාදන් වෙලා හිටියා. ඔන්න ඔහම කියනවා. ඒ කියනකොට පින්වතුනි ඔබ දැන් දුන්නේ මොකද්ද? ප්‍රත්‍යය. ඔබ කරපු දෙය කිව්වා. ඒ අදාළ පරිසරය හදලා දුන්නා. දැන් අර කෙනාට පුළුවන් ඒ පිනමක් එන්නද? අනුමෝදන් වෙන්න. කොහොමද අනුමෝදන් වෙන්නේ? අලෝභ, ආදේශ, අමෝහ හිතක් පහල කරගත්තා නම් ඒ මොහොතේ. අනේ කොච්චර දෙයක්ද ඒ කරපුදී. මහා ශ්‍රේෂ්ඨයිනේ. ආදි වශයෙන් හිතක් පහල කරගත්තා නම් ඒ කෙනාට පුළුවන් ඒක පිනක් විදිහට අනුමෝදන්. ඒ තුලින් යා සතුටටපත් වෙනවා. පින්වතුනි යන්නේ සතුටටපත් වීම තමයි අනුමෝදනාව කියලා කියන්නේ. ඒ වගේම ඔබට හිතුණා නම් එහේ මේ වෙලාවේ වැඩ නැතුව ගිහිල්ලා වුණත් හේමා බෝධිය ගාව මොනව කරන්නේද? ආදී වශයෙන් එහෙම හිතුණා නම් ඒ වෙලාවේම ඔබ පවක් නිර්මාණය කරගන්නවා. එහෙනම් දැන් පිනක්ද පවක්ද නිර්මාණය වෙන්නේ කියන එක රඳාපවතින පින්වතුනි ඔබ තුල නෙමෙයි, ඒ පින ගන්න එක්කෙනා තුල. ඔබට අවශ්‍ය දේ නිර්මාණය කරගන්නේ ඔබ. එහෙනම් දැන් පින් දෙන්න බෑ, පින් ගන්න බෑ. මොකද තියෙන්නේ? ප්‍රත්‍ය දෙන්න පුළුවන්, ප්‍රත්‍ය අනුමෝදන් වෙන්න පුළුවන්. එහෙනම් දැන් නිගමට හිම මිත්‍යා දෘෂ්ටික විදිහට මැරිලා ගියොත් එහෙම මොකද වෙන්නේ? දෙන්න පිනක් එහෙම අනුමෝදන් වෙන්නේ ලේසි නෑ. ඒකයි කියන්නේ සිංහසෙන්. තථාගත ධර්මගෙන් පිළිසරණ ලබන්න. තථාගත ධර්මයක් තියෙන්නේ නිවන් දකින්න වෙන දේවල් වලට නෙමෙයි. ඉතින් මේක ක්‍රමක්‍රමයෙන් මේ ධර්මයේ වැහිලා ගියාට පස්සේ හැමෝම වන්දනාමාන ක්‍රම වේද වලට අනුගත වුණා. නමුත් ඉංගදෙනි මේ සද්ධර්මයේ දැන් නැගිලා තියෙන්නේ. නිවන් දකින්න මහ උතුම මේ ලෝකේ පහළ වෙලා තියෙන්නේ. පහළ වෙච්ච මහ උතුමොත් ඉන්නවා. උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පවා වැඩ සිටිනවා. මේ ළඟ ළඟ පිරිනිවන් පාපු මහා රහතන් වහන්සේලා ඉන්නවා. දැන් ඔබ මැරිලා ඔබව පිටුවොත් මොනවද ඉතුරු වෙන්නේ? අලු පාට පාට ධාතුන් වහන්සේලා ඉතුරු වෙයිද? නැන්නේ. සමහර උත්තමයෝ ඉන්නවා බිඟුදෙනි, ඒ උත්තමයෝ පිරිනිවන් පාලා. ඒ උත්තමයන්ගේ ශ්‍රී දේහය ආදාහනය කළාම යම් යම් පැහැයෙන් ධාතුන් වහන්සේලා දිස් වෙනවා. ඒ උත්තමයන්ට කියනවා අරියතුන් වහන්සේලා කියලා. එනම් මේ මෑත කාලේ පවා එහෙම ධාතුන් වහන්සේලා ඉතුරු වෙලා තියෙනවා. සමහර උත්තමයන්ගේ ශ්‍රී දේහය ආදාහනය කළා. එහෙනම් දැන් ඔබට හොඳටම විශ්වාසයි නේද බිඟුදෙනි, අරියතුන් වහන්සේලා මේ ලෝකෙ වැඩි ඉන්නවා කියලා. එක උත්තමයේ දෙන්නේ නෙමෙයි බිඟුදෙන, මේ කැලෑ බදවල ඕනේ තරම් අරිහත්තුන් වහන්සේලා වැඩ ඉන්න වැඩි. උන්වහන්සේලා සමාජයට එන්නේ නැහැ. උන්වහන්සේලා උන්වහන්සේලාගේ වැඩේ කරගෙන නිවන් දකිනවා. පරිනිර්වාණයට යනවා. මේ ධර්මයේ නැගෙන කාලෙදී බිඟුදෙනි අපි හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ කරුණ තමයි මේ ධර්මයේ උපයෝගී කරගෙන කොහොමද අපි මේ වැඩේ කරගන්නේ? කොහොමද මේ නිවන් දකින්නේ කියලා. මොකද තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණේ මේව කර කර ඉන්න අපිට උගන්වන්න නෙමෙයි. උන්වහන්සේලා ලෝකේ පහළුණේ පින්වදෙනි ධර්මයේ අවබෝධ කරගෙන නිවන් දකින්න. ඉතින් ඒකයි මම විශේෂයෙන්ම මේ තරුණ දරුවන්ට කියන්නේ. තරුණ පිරිස වලට කියන්නේ. ඔබගේ ජීවිතේ පාවිච්චි කරන්න, ඔය තරුණ ශක්තිය පාවිච්චි කරන්න පින්වදෙනි, මේ අත්දැවිදි මේක කරලා ඉවර කරගන්න. මේ අත්දැවිදි නිවන් දකින්න. ඒකට අදාළ සියලු ක්‍රමවේද සාත්‍රෝ සාසනය ඇතුලේ තියෙනවා. අවශ්‍ය වෙන්නේ ශක්ති සම්පන්න අය, වීරිය සම්පන්න අය කොහොම හරි මම මේක කරගන්නවා කියලා. ඒකට ඕනේ මහා චිත්ත වීරිය. මස්ලේ ඇට නහර වියලිලා ගියත් මම මේ මගේ වැඩේ කරගන්න නැතුව පස්සේ බලන්නේ නැහැ කියලා. ඒ ගත්ත මහා වීරියක් ඕනේ. අන්නේ වීරියෙන් යුතුව කටයුතු කරන්න පුළුවන් නම් බින්දුලි ඔබට අපි ධර්මයේ දෙන්න. මෙන්න ධර්මයේ නිවන් දකින්න ධර්මයේ. ත්‍රිපිටක ධර්මයේ ත්‍රිපිටකයේ මෙන්න තියෙනවා. ඔයා දිවසේ මේ සියල්ල පැහැදිලි කරලා දෙන්න පුළුවන්. එහෙනම් දැන් ඔබට තියෙන්නේ පිංගුදිනේ මේ සද්ධර්මයේ මනාගුණ තේරුම් අරගෙන මේ කර්තව්‍ය කරගන්න. ඒකයි මම කිව්වේ ඔය අද මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ආවේ තවත් අර එක බණක් හත් දවසේ බණක් එහෙම අහන්නවා වගේ නෙමෙයි. දැන් අද ඔබ මෙතනට ඇවිදින්න තියෙන්නේ පිංගුදිනේ මේ සසර ගමන කෙලවර කරගන්න කර පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා නම් අන්න ඒක කරගන්න. එහෙනම් ඒක කරගන්න නම් පිංගුදිනේ බණ අහන්න ඕන විදිහක් තියෙනවා. ඔය කන් දෙක දීගෙන ඉඳියට බණ තේරෙන්නේ නැහැ. ඉතින් මෙතන බල්ලෙක් කියලා බුදු හිරිකත් ඒකනත් කන් තියෙනවනේ. එහෙනම් මේ කීරේ උඩට තේරෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඔය අත දරුවෙක් අතේ තියන් ඉන්නවනම් ඒ පොඩ්ඩක් කන් තියෙනවනේ. ඒකට තේරෙනවද? ඒකට තේරෙන්නේ නැහැ. එහෙනම් ඔබ කන් දෙක විතරක් තියන් ඉඳියා කියලා පුළුවන්ද විදිහෙන් බණ තේරුම් ගන්න? නෑ. තථාගතයන් වහන්සේ දේශනා කළ දිනන ධර්මයක් අහන්න ඕනේ කොහොමද කියලා. එහෙනම් ඒ විදිහට මේක කරගන්න. ඒ විදිහට මේක කරගත්තොත් ඔය උන්දනම සෝතාපන්න ඵලයේ පිහිටන්න පුළුවන්. ඊට කලින් දැනගමු පිංගතේ සෝතාපන්න ඵලෙ නොලැබුවොත් ඔබට මොකද වෙන්නේ කියලා. මහා උජාරුවෙන් ගිහින් පිංගතේ මේක මහා දරුණු තැන. එක මොහොතක්වත් උජාරුවටපත් වෙන්න එපා. තරුණ පිරිස උජාරුවටපත් වෙන්න එපා. අපිට ඇඟේ හයිය හොදට තියෙනවා කියලා. තව ටිකකින් ඔබට තේරෙයි. ඔය ඔක්කොම හේතුක ඵල. අද ඔය කොහොම හිටියද? පොඩි නහරයක් පිපුරනනම් දඩොස් ගාලා බිම. ඊට පස්සේ පැත්තක් පර නැතුව ලෙඩ ඇඳේ කුණු වෙවි දුක් ඉඳලා මැරිලා යන්න වෙන්නේ. ඒත් කමන්නේ නැහැ පිඟුදිනේ මැරිලා ගිහලා මල පිරේ දැවලා අසුචි ගන්න ගත්තට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්න. මේ කියපුවා. මැරෙන කෙනා අමු අපායි. ඇයි? මේ කරගෙන යන වැඩ පිළිවෙලවල් නිසා. සද්ධර්මයෙන් ඈත් වෙලා සද්ධර්ම මේ පොඩ්ඩක් ඕනේ වෙන්නේ පන්සල පොඩ්ඩක් මතක් වෙන්නේ බෝධි පූජාවක් තියාගන්න ඕන නම් දානයක් දෙන්න ඕනේ වුණා. තනි කරම පිංවිතනි මේ දේව මේ අවශ්‍ය දේවල් පාවිච්චි කරන්නේ එක්ක යුතුකමක් විදියට, එහෙමත් නැත්නම් තමන්ගේ මොහොත් බැරි සපුර ගන්න. නමුත් තථාගත ධම තියෙන්නේ ඒකට නෙමෙයි. මේකෙන් නිදහසුනේ නැත්නම් පිංවිතනි මහා අගාධයකට ඔබ වැද වැටෙන්නේ. ඔබ තේරුම් ගන්න ඕනේ පිංවිතනි මේ වගේ දැන් ඔබ ඉස්සරහින් බල්ලෙක් ගියා. ඔය බල්ලව දකිද්දි පිංවිතනි ඔබට හැංගිල යන ඕනේ එක කාරණාව. මේ ඉන්නේ වැඩේ පොට වරද්ද ගත්ත කෙනෙක්. සම්පූර්ණයෙන්ම පොට වරද්ද ගත්තා. දැන් ඉතින් උදව් කරන්න විදිහක් නැහැ. පුළුවන් කාලෙන් කවුරුම හරි යතිවරයන් මහන් දෙනම කියන්නේ නැති. සතර අපායට වැටෙන්න එපා සෝතාපන්න වෙන්න උත්සාහ කරපන් කියලා. ඒ මොකුත් ඇහුවේ නැහැ. ඔහේ උඩ පැල බැලි හිටියා. දැන් මොකා වෙලයිද ඉන්නේ මේ? දැන් බල්ලා. ඉංගලෙනි ඔය කියන බල්ලා තව අවුරුදු කෝටියකටවත් ඕකෙන් මිදෙන්නේ නැහැ. බල්ලෙගේ ආයුෂය නම් තියෙන අවුරුදු 10යි තමයි. ඒ බල්ලගේ මස්ලේ කයට ආයුෂ අවුරුදු 10යි. නමුත් බල්ලගේ කර්මජ කයට තියෙන අවුරුදු කෝටි ගණන් තියෙනවා. එහෙනම් ඒ කර්මජ කය ඉවර වෙනකල් ඔය බලුවක් බැවි නිදහස වෙන්නේ නැහැ. ඉතින් වැඩ වරද්ද ගත්තා. ඔබත් බලන් ඉන්නේ පින්වතුනි ඔය උරුමේ ගන්නද? ඔය උරුමේ ඔබට තාවත් එහෙම පින්වතුනි ඔක්කොම ඉවරයි නෝතනින් හටයි කතා කරලා වැඩක් නැහැ ඔබ ගැන. අසුචි කන මල පෙරේතේ කුණොත් එහෙම ඔක්කොම ඉවරයි. ආයි ඔබ ගැන කතා කරලා වැඩක් නැහැ. එහෙනම් මෙතනින් නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා. දසාගුලේ කර කර ඉන්න වැඩ පිළිවෙලක ඉන්නේ නැතුව මෙතනින් නිදහස් වෙලා යන ක්‍රමය. ඒක තියෙන්නේ පින්වතුනි සම්බුද්ධ ශාසනයක විතරයි. කෙනෙකුට දෙන්න පුළුවන් අපි බින් කරනවනි කියලා. අපි බින් කළාම අපි දිව්‍ය ලෝකේ යනවනි කියලා. බුදුහාඳුර කොහෙද පින්වතුනි කියලා තියෙන්නේ බින් කළාම දිව්‍ය ලෝකේ යනවා කියලා. බින් කරන අය දිව්‍ය ලෝකේ යනවා කියලා තියෙනවද කොහෙද? පින් කරන අය දිව්‍ය ලෝක යනවා කියලා නෙමෙයි කියලා තියෙන්නේ. පින් හෝ පව් කරන අය පිනක් පරිසම් දුන්නොත් දිව්‍ය ලෝක යනවා. පවක් පරිසම් දුන්නොත් අපාය යනවා. ඔබ පින් 100ක් කළා. පව් 1ක් කළොත් ඔබ අපාය නොගින් ඉඳීද? අපාය යන සම්භාවිතාවක් නැද්ද? පින් 100ක් කළා එක පවයි කළා තියෙන. ඔබ අපායෙන් බේරිලා නෑ. ඒත් නෑ. ඉතින් පිටින් අපාය කියලා කියන්නේ මහා දරුණු ගතිය දැනන්නේ බලන්නකෝ මේ තිරිසන් යෝනිය. මහා අපායම ගැන අතහැරලා දාන්න. අතමහා නරක ආදී ගැන පොඩ අතහැරලා දාන්න. මේ තිරිසන් යෝනිය බලන්න. තව ටික දවසකින් ඔය බල්ලා කුණු වෙනවනේ. ලොන් ටික ඔක්කෝම හැරිලා ඇඟ හැමදැනම කුණු තුවාල කුණු හැදිලා පණුව ගගා පණුව ඇද ඇද ගිහිල්ලා තව අවුරුදු දෙක තුනක් ගිහිල්ලා මැරිලා යනවා. ඔබට හිතෙන්නේ නැද්ද පිංගුතුනි ඔබ ඔය තත්ත්වෙට වැටෙනවා කියලා? මොන අපරාධයක්ද වන්න ඔබ ජීවිතේට කරගන්නේ? මනුස්සත්වයක් ලැබිලා ලෝක සත්‍යය දෙන උඩගෙඩි කකා, ගිනිගෙඩි කකා, පොඩි කාලේ ඉඳලා වයසට යනකම් මොනවා කර කර ගිහිල්ලා අන්තිමන වයසට ගිහිල්ලා බලන් ඉන්න අපි මොනවද මෙතන ඉහට කරන්නේ කියලා. තරුණ කාලේදී ඔබද කලේ කාමරේ මුදලාලි කෙනෙක් හොයාගෙන ඒකට කවුරු කවුරු ඒකගෙන් තුට්ටු දෙකක් පණන් දෙකක් හොයාගත්තා. හොයාගෙන හිතාගත්ත අපි මේ බොහෝම සාර්ථකව ජීවත් වෙනවා කියලා. බොහෝම සාර්ථකව ජීවත් වෙනවා කියලා හිතාගත්තා. නමුත් අන්තිමට මොකද වුනේ? පෙට්ටියේ තමයි ඔය තියෙන්නේ. ඔහම ඉඳලා මැරිච්චායට මොකද වුනේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ටෙස් කරන්නත් එක්ක ඔන්න ගිහින් සාත්‍රයක් අහලා බලන මලවුන්ගෙන් දැන් දැනගට ගිහිල්ලා අම්මා කොහෙද ඉන්නේ, මැරිච්ච ආච්චි කොහෙද ඉන්නේ හොයලා බලන්න. බලන්න එක තැනකවත් කියයිද කියලා තාතු මහරජික දිව්‍ය ලෝකේ දිව්‍ය අප්සරාවුන් අතර ගිහිල්ලා ඉපදුනා කියලා ආච්චි. යාම දුහිත නිම්මානවති පරිනිම්මිත වදවති ඔය කොහෙ හරි තැනකද ඉන්නේ කියලා බලන්න. එහෙම නැත්නම් පිංගුදිනි වැසිකිළිය ලෑල්ල උස්සල බලන්න. වැසිකිළිය ලෑල්ල උස්සල බලන්න සමාන ඉතනෙදී. අනේක දැනකවත් නැත්නම්. මේක තමයි ස්වභාවය. ඔහෙ යන්නම් වාලි ගියා නම් පිංගුදිනි ඕක තමයි ස්වභාවය. මේව හොඳට අත්දැකලා තියෙන නිසා තමයි කියන්නේ ඔබට මේ. නිකන් තරුණ කාලේ නිස්කාරණේ නාස්ති කරගන්න එපා රුපියල් සත ටිකක් හින්න. මේ බව ගමන නසා ගන්න පුළුවන් එකම අවස්ථාව පිටුදෙන්නේ මේ මනුස්ස ජීවිතය ඔබට ලැබිලා තියෙන්නේ. මේ වෙලාවේ මේක නැති කරගන්න එපා. ඔබට සද්ධර්මය අවබෝධ කරලා දෙන්න. මේ කුණු සතර අපායෙන් ගොඩ යන්න උත්සාහ කරන්න. මේ කුණු සතර අපායට වැටෙන්න උත්සාහ කරන්න එපා එක බිඳ මාත්‍රයක්වත්. නිරන්තරයෙන්ම මේ තිරිසන් සත්තුන්ගේ දකි පිටුදෙන්නේ පොඩ්ඩක් ඒගොල්ලන්ගේ මේ අද්දැමේ විතරක් නෙමෙයි මේ ඉස්සෙල් අද්දැමේ ගැන සිහිපත් කරලා බලන්න. කුණු වෙලා පළුව හැන්න බල්ලෙක් දියා බලාගෙන අපරාධේ කියලා හරියන්නේ නැහැ. අපරාධේ නෙමෙයි පිංගුදිනේ පෙරාදේ කියලා පෙරාර්ධයත් සිහි කරා. අපරාර්ධේ සිහි කරාට වැඩක් නැහැ පෙරාර්ධයත් සිහි කරලා බලන්න. අන්නේ පෙරාර්ධේ සිහි කරද්දී ඔබට මේ බල්ල වුණේ කොහොමද කියලා. මනුස්ස ආත්මයක ඉඳද්දී තමන් ලොක්ක වෙන්න මුදුන වෙන්න ගිහිල්ලා සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයේ අතහැරලා දාලා ඒ සම්පත බහැර කළා මහා අඩු කරපු නිසා නැත්නම් සම්පත බහැර කරපු නිසා බලු වෙලා ඉවදිලා ඉන්නවා. ඔන්න පෙරාර්ධය දැක්කා. ඒත් එක්කම විතර බලන තමනුත් ඔය කටයුත්තේ ඉන්නේ. තමනුත් ඔය කටයුත්තේ ඉන්නවනම් එන ඔබටත් උරුමය ඔච්චර තමයි. අද ඉතින් උඩ පැන පැන ඉඳී. අපිට සල්ලි තියෙනවා. අපි මෙච්චර ලොක්කෝ. අපි මෙච්චර සල්ලියක් තියෙන අය. අපිට වාහන දෙක තුනක් තියෙනවා. ගෙවල් ගෙදර සත්තු පය ගයක් තියෙනවා. ඔය ඔක්කොම ගියේ ඉඳි. හැබැයි අන්තිම උරුමේ නම් අරග තමයි. ඔබට ආයෙ ඔප්පු කරන්නත් පුළුවන් ඕනනම්. ඔබ තථාගතයන් වහන්සේගේ වචනේ විශ්වාස කරනවා නම් ඔප්පු කරලා පෙන්නන්න. මොකද පිටින් ඔබ යන තැන දැනගන්න ඉතේ. ඇයි මේ බල්ල පන්සලට ඇවිල්ලා ඉන්නේ? ඇයි මේ බල්ල පන්සලේම ළඟ ඉන්නේ? හොඳ හුරු පුරුදු තැනක් ඉන්න. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? අවසාන කාලෙදි පන්දල් වලට ඇවිදින්න අර මුල් කාලේ හිටියා වගේ මුදුන් වෙලා ඉන්න උත්සාහ කරනවා. මුදුන වෙන්න පන්සලේ මුදුන වෙන්න හදනවා. මානේන මක්කටෝ අදි මානේන කුක්කුරෝ. මානෙන් වඳුරෙක් වෙනවා. අදිමානයට ගියාම බල්ලෙක් වෙනවා. එන අධික මානෙන් යුක්තව එන පිරිස් වල විවිධාකාරයෙන් සරබරු සම්දමින් කතා කරගෙන අර පන්සලේ මුදුන වෙලා ඉඳලා මේ භික්ෂුන් වහන්සේලා ගැන නෙමෙයි කියන්නේ. පන්සලේ මුදුන වෙලා ඉඳලා මොකද වෙන්නේ? අර යම් බසක් තථාගතයන් වහන්සේ දේශනා කළා නම් තමන්ගේ මතේ ඒකට දාලා ඒ බස බැහැර කරනවා. පන්සල් වෙලා ඉඳගෙන ඕම්මක බැහැර කළා. දැන් මට පස්සේ දැන් මොකද වුනේ? සත් බස බැහැර කරපු නිසා බස බැහැර කළා. බලු වෙලා ඉබදුනා. අර සත් බස අලු කළා දැන් ඉවරයි. ඔන්න බලු වෙලා ඉබදුනා. ඒ නිසා ජම්ම ගුරුතර පන්සලට වැඩිලා ඉන්නවා. අපේ නායක හඳුන්වමක් මාත් එක්ක කියනවා. උන්වහන්සේගේ පන්සලේ ඉන්නලු බැල්ලියා. උන්වහන්සේ ධර්ම දේශනාවට යනකොට විහාරෙට පිරිස දෙපැත්තෙන් ඇවිදින ගාන්ට ඉතරයි ඉඳ ගන්නවා. කවුරු යන්නේ කිව්වත් යවන්න බැරිද? හොඳට පොලව වදාගෙන ඉන්නවලු. උන්වහන්සේ කිව්වොත් එහෙම යන්න කියලා යනවා. දැන් හිතාගත්ත හැකිද කවුද කියලා? ඉතින් ඔය தත්ත්‍ය උදා කරගන්නේ ඇයි ඔබ ඔබේ ජීවිතේට? මේ පන්සලේ බලුවෙත් එක තව හොඳයි. ඒ මහා පාරක බලුණා නම් මොකද වෙන්නේ? කන ලිකන් වැදුව, බොන ලිකන් වැදුව වාහනවල අඩදීදී ඉන්න නේද වෙන්නේ? මේ හිතලා බලන්න ඒක නිසා. Tamanta manusa jeevithayak labila tiyenne ඉතින් ඔතන කාල මිල විලෝද වෙන්නේ නෙමෙයි. මේ මහා කාලයකට පස්සේ මනුෂ්‍ය ජීවිතය ඔබට හම්බුනේ. ඕක පාවිච්චි කළොත් කාල කියලා විනෝද වෙන්න ඔච්චර තමයි ඉතින් ආයි හම්බෙන්නේ. බුදුහාඳුරගේ නියපොත්ත උඩට පස් ටිකක් අරගෙන ආනන්ද හාමුදුරන්ට කිව්වේ ආනන්ද මේ මගේ අතේ තියෙන නියම මේ නියපොත්තේ තියෙන පස් ගන්න විතරයි මම සුගතිගාමි සත්‍ය ලෝකෙ පහළ වෙන්නේ. මහ පොළවේ තියෙන වැලි ගැට ගන්න දුගතිගාමි වෙනවා මේ සත්‍යෝ. මහ පොළවේ තියෙන වැලි ගැට ගන්න දුගතිගාමි වෙනවා. සුගති ලෝක කීයක් තියෙනවා? ඔක්කොම ලෝක තියෙනවා 31ක්. මේ සක්වලකද? ඒකෙන් සුගති ලෝක තියෙනවා 27ක්. එනම් මේ ලෝක 27ෙමයි ඉන්නේ මේ නියපොත උඩ. ලෝක හතර කායේ කොහෙද ඉන්නේ? මේ මහ පොළවේ තියෙන වැලි ගැට ගන්න. එහෙනම් දැන් මැරෙ මැරෙ කා උදිවි ලෝකයයි කියලා ලෝකෙන් ගියේ වෙන්නේ. ඊය හිතර බලන්න. මැරෙ මැරෙ නයි දිව්‍ය ලෝකයයි කියලාද ගියේ වෙන්නේ? නියපොත්ත උඩ තියෙන පස්තික තමයි ලෝක 27ක් නියෝජනය කරන්නේ. මහ පොළවේ තියෙන පස් වැලි ගැට මුළු සතර අපායව නියෝජනය කරනවා. එහෙනම් හිතා ගන්න තේකදී කොයිතරම් ප්‍රමාණයක් සතර අපායට යනවද කියලා. කොයිතරම් ප්‍රමාණයක් බලවලල් වෙනවද? හිතලා බලන්න. ඔබ කොහෙද ඉන්නේ කියලා තවත් ඔබ සුද්ධ කරලා දෙන්නම් ඔන්න. මේ නියපොත්ත උඩ ලෝක 27ක් තියෙනවා. ওই ලෝක 27ෙන් ලෝක 20කටම ඔබට යන්න බෑ. ධානලාභීන්ට විතරයි යන්න පුළුවන්. එහෙනම් දැන් ඉතුරුනේ කොච්චරද? 27කට කඩලා ගෑලි 20ක් අයින් කළා. ඔන්න නියපොත්තට ගත්ත පස්තික මේ කියන්නේ. 27කට කඩලා 20ක් අයින් කළා දැන් ඉතුරුලා තියෙන 7යි. ඔන්න බින් කරලා යන්න පුළුවන් දැන්. ඔබට හොඳට විශ්වාසද ඔබ උඩ ඉන්නේ කියලා? ඔබට හොඳට විශ්වාසද ඔබ මේක උඩ ඉන්නේ කියලා? ඔබට ෂුවර්ද ඒක ඔබ එහෙමයි කියලා? ඔබ ඒක උඩ නෑ කියලා ෂුවර්ද? එහෙනම් බින් ඔතන මොනවද ඔය කරගෙන ඉන්නේ? හෙට ඔබගේ ගේ කඩා වැටෙනවා නම් නාය යාමක් එනවා කියලා කවුරු හරි කිව්වොත් එහෙම ඔබ එක මොහොතක් ඔය ගෙදර ඉන්නවද? ඔබ එක මොහොතක්වත් ඔය ගෙදර ඉන්නවද? හෙට නාය යනවා කිව්වනම් ගේ ඉන්නේ නේද? එහෙනම් පින්වදින දැන් ඔබට සක්සුදක්සේ පැහැදිලි නම් ඔබ මැරිලා යන්නේ කොහෙද කියලා. ඒකට කටයුතු කරගන්න නැද්ද? ඇයි මේ මල පෙරේතයෝ කුණු පෙරේතයෝ බිහි කරන්නේ මේ ලෝකෙට? ඇයි මේ කුණු මල පෙරේතයෝ ලෝකෙට බිහි කරන්නේ ඔය විදිහට? අමතක කරන්න එපා මේ නියපොත්ත 27කට බෙදුවා 20ක් අයින් කළා 4යි ඉතුරුනේ. ඔබ කාටවත් කියන්න බෑනේ මේ 4යි ඔබ ඉන්නේ කියලා. මේ 4 ඇත්තටම මේ 7ේ වැඩිපුර ඉන්නේ බින්දුතුනි. මාර්ග බලනවා පිරිස. එන ලේසි නෑ දීව ලෝක කියන්නේ මනුස්ස ලෝකයි උපදින්නේ. අනේ මනුස්ස ලෝකෙ ඉපදුනත් වැඩක් නෑනේ බින්දුතුනි. මේ විත්‍යා දෘෂ්ටික බවුලෝක ඉපදුනොත් එහෙම. කොච්චර ඉන්නවද මිත්‍යා දෘෂ්ටි කියන්නේ? අද ලංකාවේ මේ ලංකාවේ මං හිතන්නේ 60%ක්වත් ඉන්නවද නැහැ බෞද්ධයෝ. ඔය හැටුනොත් වැඩිපුර ඉන්නේ බෞද්ධයෝ නෙමෙයි. බුද්ධාගම කාර්යය. ක්‍රිස්තියානි කාර්යය, අන්න එහෙම ඉන්නේ කාර්යය ටික. පොලිස් කාර්යය ආදි වශයෙන් කියන. බුද්ධාගම කාර්යය තමයි වැඩි මම පෙන්වන්නම් මේ දේවල්. අපේ මේ අතිවරයන් වහන්සේලා උත්සාහ කරන්නේ බෞද්ධයෝ ලෝකෙට මිහි කරන්න. ඒ උදෙසා උන්වහන්සේලා දහම් දේශන්නේ. හැබැයි වැඩිපුර හැදෙන්නේ බුද්ධාගම කාර්යය. මම පෙන්වන්න බුද්ධාගම කාර්යයයි බෞද්ධයයි අතර තියෙන වෙනස. එහෙනම් පිටුදෙන මේ සතර අපායේ නිදහස්න කටයුතු කරගන්න. ඔබට දැනෙනවා නම් ඔබ ඉන්න මහා අගාධයක කියලා. තවදුරටත් මේක මෙහෙම කරන්න එපා. මහා අපරාධයක් වෙන්නේ. ඔබ පොඩි කාලේ ඉඳනම ලෝකෙට කළා, දරුවන්ට කළා, බිරින්දෑවරුන්ට සමාජ පුරුෂවරුන්ට කළා. දැන් ඔබට කරන්න ඉන්නේ කවුද? මම ඔබට කිව්වනේ මැරුණාම පින් ටිකක්ම ගන්න බෑ. ඇයි පින් ටිකක් දෙන જાතියේ උන් නෙමෙයි විහිලා ඉන්නේ. මේ තමන්ව බේර ගන්න. තමන් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. මෙතන ඉන්නවද පොඩි කාලේ ඉඳලාද මේ දක්වා? සතෙක් මරපු නැති අය. පොඩි කාලේ ඉඳලා අද මේ දක්වා සතෙක් මරපු නැති ඉන්නවද උස්ස? කවුරුත් නැහැ. සත්තු මැරුවම කොහෙද පිටුතුනේ යන්නේ? කතා කරන්න බෑ නේද? අපාය සතර අපාය. එහෙනම් ඔබ සතර අපායේ නිදහස්ද? යන්න පුළුවන් නේද සතර අපායේ? මම කියන්නේ ඒකාන්තයෙන්ම යනවා කියලා. යන්න ඉඩ තියෙනව නේද සතර අපායට? ඉතින් බය නැද්ද ඔබට? මේ මොකුත්ම නොතේරෙන අපදරුවගේ ඉන්නේ. අපායක් ගැන හිතන්නවත් එපා. ඔය කොල්ල කුරුටු ටිකක් එකතු වෙලා ඩ්‍රම් එකක් ගහ ගහ කියනවා අපායේ සොමිකාරය අපි සමර කියලා. අපායකින් එන එක අඳෝනාවක් ඇහුවොත් එම රෙද්ද බඩ යන ඔය කියන අයට. මහා දරුණු ගති තියෙන තැන අපායේ මතක් කරගන්න එපා. මහා දරුණු ගති තියෙන තැන තිරිසන් යෝනිය මෙච්චර දරුණු ගති තියෙනවනේ. අපාය ගැන මොන කතාවද? නරකය ගැන මතක් කරන්න එපා. പ്രേත යෝනිය ගැන මතක් කරන්න එපා. පොඩි කාලේ ඉඳලා අද මේ දක්වා හොරකමක් කරපු නේ තේ මෙතන නේ. එහෙනම් හොරකමක් කරා නම් පිටින් ඒකවත් අපාගත වෙන්නේ නැනේ. හොරකම කියලා කියන්නේ මහා දරුණු පාප කර්මයක් නේ. කොච්චර දරුණුද කියනවා උපසම්පන්න වික්ෂුන් වහන්සේ නමක් පරාජික වෙන හොරකම් කළා. ඒ තරම් දරුණු විදිහට පනවල තියෙන සාස්ත්‍රුන් වහන්සේ විනී නීත්‍යයක් ඒකට. දැන් හිතර බලන්න කොච්චර දරුණු ඇද්ද කියලා. අනික් පරාජිකාවේදී මිනි මරණ එකක් ගැන. එහෙනම් හොරකම් කරන්නේ කොච්චර දරුණු ඇද්ද? එහෙනම් දැන් හිතර බලන්න පොඩි කාලේ ඉඳලා මේ දක්වා මොන වගේ හොරකමක් කළා නැද්ද කියලා. හැමදාම හොරකම් කරනවා අපි. හැබැයි අපි දන්නේ නැහැ දින්ගොතුනි අපි හොරකමක් කරන්නේ කියලා. පැය 8 රසාවට කියලා වැඩ කරන්නේ පැය 6යි. පැය 2ක සල්ලි හොරකම් කරනවද නැද්ද? තමන්ගේ ෆෝන් එක අතේ තියාගෙන කම්පැනි ෆෝන් එක පාවිච්චි කරන්නේ හොරකමක් නෙමෙයිද? තමන්ගේ දරුවන්ට ලියන්න කියලා දෙන්නේ කම්පැනි එකේ තියෙන පොත්ද? තමන්ගේ ළමයට ෆොටෝකොපියක් ගහගන්නවා මේක ගහලා දෙන්නේ කම්පැනි එකේ. නැත්නම් රජින් කොහෙන් හරි දැනගනි. ඔය ඔක්කොම මොනවද? හොරකම්. දැන් හොරකම් කළා කොහෙන්ද මේ දැන් බේරිලා ඉන්නේ? සතර පායන උරුම. නෑ ඔබ කියයි අපි පින් කරලා තියෙනවා කියලා. අපි බුද්ධ පූජා පවත්වනවා හරි ඔව් පිළිගන්නවා මම. මම පිළිගන්නවා පින් කරලා තියෙනවා කියලා. එහෙනම් මට මේකට උත්තරයක් දෙන්න. තුවක්කුවක් තියෙනවා උණ්ඩ 10ක් දාන්න පුළුවන්. රවුමට උණ්ඩ 10ක් දාන්න පුළුවන්. රිවෝල්වරය කියලා කියන්නේ. ඔය උණ්ඩ 10යි මං ඒ 10ම දාන්නේ නැතුව මං එක උණ්ඩයක් ඔය හිල් 10ක එහෙකට දාලා ඒක කරකෝල ඔබට දෙනවා විදි තියාගන්න කියලා. කවුද කැමති විදි තියාගන්න? කවුරු කැමතිද? නෑ. හරි. 100ක් තියෙන එකකට මම එක උණ්ඩයක් දාලා දෙනවා විදි තියාගන්න කියලා. කැමතිද? 1000ක් තියෙන එකකට මම එක උණ්ඩයක් දාලා දෙනවා කරකෝල විදි තියාගන්න කියලා. කැමතිද? නෑ. එහෙනම් මිනුදෙනි ඔබ පින් ලක්ෂයක් කරලා දිනවා එක පවක් කරලා දිනවා. නේ ඔබ අපායට යන හේතු තියනා නේද තව? ඇයි එක පවක් කරලා දිනවන්නේ? අර වෙලි දියා ගන්න නැහැ වගේ දිනුදෙනි එහෙනම් ඕකෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ නැද්ද? ඇයි මේක මේ මෙතර සරල වරන් දින ඔබගේ සසර කියන්නේ? මේ සසර මහා භයංකරයි මේ. සසර දිය දැනේවා කියලා අපි කියන්නේ ඒකයි මේ සත්‍යයන්ට. සසර බියවත් දැනෙන්නේ ඒ තරම් පින්වතුනි මේ මිනිස්සු කාමයෙන් මුලා වෙලා මුසපත් වෙලා ඉන්නේ. ඊළඟ එක මොනුව වෙයිද කියලා හිතන්නේ නැහැ. අන්තිම මොහොතේ හිතන්නේ පුතේ අර අර අර ඊඩම ඔබ ලියාගන්නේ පුතේගේ චොරස් ගල මැරෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ගෙයි වලේ ආකාරව හැදිරෙන ගෙවල යා වෙලා උපදිනවා. ගේ වටේ රවුම් ගහන එක. අවසාන මොහොතේ උපාදාන වුණේ අර ගියේ. දැන් මොකද වෙන්නේ? දැන් ගේ වටේ රවුම් ගහ ගෙවල කම් කර කර ඉන්නවා. ගැලවෙන්න දෝකේ. ඊට පස්සේ ගෙදර ළමයි ඉඳලා ඉර හැදෙනවා. ඕන් යනවා කට්ටඩිය කියලා. ඊගම කියන මොකද? ආන්න ඉන්නවා. අර මහ උජාරුවෙන් හිටියේ. අන්නේ ගන්න ගෙවලේක් වෙලා. දැන් කට්ටඩිය මහත්තයා මොකද කරන්නේ? දසවද දීලා අල්ලලා බැලලා බෝතලයක දාලා මුහුදට ගිහින්දා. වැඩ ඉවරයි. අර ඔක්කොම වැඩ කටයුතු ටික ඔතනින් ඉවරයි. මෛත්‍රී බුදුහාඳුරේ බුද්ධ රාජ්‍යයට පත්වන වෙලාවේ නිකුත් වෙන ආලෝක ධර්මයෙන් තමයි ওই බන්ධන කැඩෙන්නේ. ওই බන්ධන වෙන්නේ. ඒත් තකම් බන්ධනේ. කන ටිකක් නැහැ, බොන ටිකක් නැහැ, බන්ධනේ. අතපය ඔක්කොම ගැට ගහලා කන්න ටිකක් බොන ටිකක් නැති කූඩුවක තාල තියෙනවා ඔබට හිතෙන්නේ මොනවද කියලා ඔබ හිතලා බලන්න. මොන අපරාධයක්ද පින්වදින මේ ජීවිතවල කරගන්න යන්නේ? සමහරුන්ගේ නම් පින්වදින වීර්ය වඩනන කාලේ ගොඩාක් ඉක්මිලා ඉවරයි. හැබැයි මේ තරුණයන්ට කියන්නේ වීර්ය වඩන කාලයක් තියෙනවා මේ කාලෙදි වීර්ය වඩන්න කියලා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ හැමම බව දෙනවා. මේ උත්මයේ මේ ජීවිතේ දාගත යන්නේක පූර්ණේ කරා. ඔබටත් පුළුවන් ඒක කරන්න ඊට පස්සේ. මේ උත්මයේ කාන්තෙන් මේක පූර්ණේ කරනවා. මේක පිඟුතුනි බුද්ධ රාජ්‍ය නැගෙන කාලේ. සමාධි ක්‍රමවේද වලට අපි දැකලා තියෙනවා පිඟුතුනි ජාත සෝතාපන්නය 12000කට අධික ප්‍රමාණයක් ලෝකෙ බිහි වෙලා ඉන්නවා දැන්. ජාත සෝතාපන්නය කියන්නේ මේ තාත්බැවකට බැව වලට කලින් අත්බැවක සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගත්ත අය. ඒ අය මේ දැන් මේ ඉපදිලා ඉන්නේ මොකද? මොකද? අරිහත් වෙන්නේ. ඔබ දන්නවා 26 වෙනිද මහා සාර පූජාවක් තියෙනවා. ඔබට ආරංචි වෙලා ඇති. 26 වෙනිදා රුවන්වැලිසෑ හාමුදුරුවෝ මහා සාර පූජාවක් කරනවා. සත්‍යක්‍රියාවක් කරනවා. නොයිඳුලේ සියලු දේ හදලා. උත්තම පිරිසක් ඉතින් ගන්න වැඩපිළිවෙලා. ඒ වැඩපිළිවෙලේ පිංගතුනි ප්‍රාර්ථනාව තියෙන එකම එක දෙයයි මේ මිහි මඬල තුල ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා. ඒ උත්තමයන්ට බිහි වෙන්න අවශ්‍ය ඒ පුණ්‍ය සමනන්තරයේ හැදෙන වැඩපිළිවෙලක් ඒ කෙරෙන්නේ. පුණ්‍ය සමනන්තරයේ හැදෙන්න මේ මිහි මඬල තුල ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා බිහි වෙන්නේ කියලා. ඔබට ඒකට සහභාගී වෙන්න පුළුවන් නම් සහභාගී වෙන්න. බැරි නම් පින්වතුනි ඒ මොහොතේදී ඒ අය ප්‍රාර්ථනා කරන මොහොතේදී ඔබත් ගෙදර තථාගතයන් වහන්සේ උදෙසා පහන් ආලෝකයක් දැල්ලලා තමන් අතීත සංසාරය තිස කරගත්තා වූ යම් කිසි පුණ්‍ය ශක්තියක් තියෙනවා නම් ඒ පුණ්‍ය ශක්තිය ප්‍රයෝගී වෙලා මේ සත්‍ය ක්‍රියාවට බල නැගෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. පිටුදින අපිට හැමදේම තියෙනවා අපිට අඩු එකම එකයි. එකම එක දෙයයි අඩු. මොකද ඒ අරිහතුන් වහන්සේලාගේ අඩු අරිහතුන් වහන්සේලා වැඩ ඉන්නවා. නමුත් අපිට එක්කෙනෙක් දෙන්නේ 3 දෙනෙක් 10 දෙනෙක් ඉඳලා මදි. ඇයි? අපි ඉන්නව නේද මිලියන කීයද? 20ක්. කෝටි දෙකක් ඉන්නවනේ. කෝටි දෙකක් ඉන්න මේනන්ට අරිහතුන් වහන්සේලා 10 දෙනෙක් ඇදෙද? බෑ. ඉතින් ඔබ දවසකට කොච්චර විස කිරණ පිට කරනවද මේ විශ්වයට? අද දවසේ කීවතාවක් කේන්ති ගත්තද ඔබ? ඔය කේන්ති ගත්ත වාරයක් ගන්න ඔබටත් අමුපව් සිද්ධ වෙනවා. ඒ විතර නෙමෙයි මේ විශ්වය විනාශ වෙනවා. විශ්වයට කළු කිරණ පිට වෙලා යන්නේ. හැබැයි අරිහතුන් වහන්සේ නම කවදාකවත් කවුරු කින්න පිට වෙන ස්වභාවයක නෙමෙයි ඉන්නේ. රාග ද්වේෂ මොහ ප්‍රහීණ කරපු උතුමේ. රාගය නිසා කළු කිරණක් පිට වෙන්නේ. ද්වේෂය නිසා කළු කිරණක් පිට වෙන්නේ. මොහේ නිසා කළු කිරණක් පිට වෙන්නේ. එහෙනම් මේ රාග ද්වේෂ මොහ ප්‍රහීණ කරපු මහ උතුමගෙන් සුදු කිරණයක් හැදෙන කළු කිරණයක් ජීවිතේට පිට වෙලා යන්නේ. එහෙනම් ඒ තුලින් පිටුතුනේ මේ විශ්වය සුවදායක වෙනවා. එනම් මහරහතන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් වැඩි ඉන්නකොට පිංගදින මේ ලංකාදීපේ උලියට කරු වෙලා යනවා. මේ තියෙන තත්ත්වයෙන් තියෙන්නේ ඒ අපි සමාධිගත ක්‍රමවේද වල දැකලා තියෙනවා. පාරක් පාරක් ගානේ කහතිවුරෙන් වැහෙන කාලයක් උදා වෙනවා. තව අවුරුදු 700ක් යනකම් පිංගදින මේ සම්බුද්ධ ශාසනේ එකාකාරව නැගිලා යනවා. දැන් ඔය රහතන් වහන්සේලා බිහි වෙන්නේ කොහෙන්ද? ඔන්න ඔකනේ දැන් ප්‍රශ්නේ. දැන් ඔබ රහතන් වහන්සේලා බිහි වෙන්නවා කියලා කිව්වහම සාදු කිව්වා. බොහොම කැමති මං හරි ආසයි ඒකට. දැන් කොහෙන්ද බිහි වෙන්නේ? ආනයනය කරනවද කොහින්ද? දිව්‍ය ලෝකෙ වගේ ආනයනය කරනවද? ඇමරිකාවෙන් වගේ ගෙන්නනවද? දැන් කොහෙන්ද මං රහතන් වහන්සේලා බිහි වෙන්නේ? ඔබ තුලින් නේ. ඔබ තුලින් මේ මහරහතන් වහන්සේලා බිහි වෙන්න ඕනේ. ඉතින් ඒකට විගුදරි ඔබ ධර්ම අවබෝධ කරගන්න. ඔබ ධර්ම අවබෝධ කරලා ඔබ මේ භව ගමන කෙලවර කරන්න ශක්තිය වීර්යය අරගෙන ඒකයි කරන්න තියෙන්නේ. ඒක තමයි ධම්ම කාරණා කියලා දෙන්න. ඒක තමයි පළමු කොටස තමයි පිටින් ඔබ අවශ්‍ය වෙන සෝතාපන්න ඵලයේ. අර කියපු 10 14 පහෙන් මිදෙන්න නම් ඒකාන්තයෙන්ම මොකද්ද වෙන්න ඕනේ? සෝතාපන්න ඵලයටපත් වෙන්න. සෝතාපන්න ඵලයටපත් වෙච්ච එක නම් චතුර්පායේ හිත විපමුත්තෝ කියන දණ ඉන්නේ. සතර අපායේ දහම ලිගුනිද? දැන් සෝතාපන්න ඵලයටපත් වෙන්න කොච්චර විතර උපාධි ගියක් කරන්න ඕනේ? උපාධි ගියක් කරන්න ඕනේ නේද පින්වතුනි? ඒක කරගන්න උපාධි කරන්න ඕනේ නැහැ. කීවහන් කරලා ඉස්කෝලේ ගිහිලා තියෙනවද? ඒත් අවශ්‍ය නැහැ. කෙනෙක් ඉන්නවා කියලා හිතන්න එක වහනවත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. මෝඩෙක් නෙමෙයි, මන්දබුද්ධිකෙක් නෙමෙයි මම මේ කියන්නේ. සාමාන්‍යයෙන් දැන් කාලෙන් ඉස්කෝලේ ගිහිල්ලා කියන මන්දබුද්ධිකෙක් මොකද හැමෝම ඉස්කෝලේ යනවනේ. නමුත් මේ අවුරුදු 100කට කලින් හැමෝම ඉස්කෝලේ ගියේ නැහැ නේ. ඒ අවුරුදු 100 කරලා ඉන්නේ මහරහතන් වහන්සේලා ඉදී මහ ප්‍රමාණයක් හිටියේ. අවුරුදු 200 300 කාලේ යන්නේ. දුටු ගැමුණු රජු යුද්ධතලවල මහරහතන් වහන්සේ 10000ක් විතර හිටියා කියන්නේ. ඊටත් වැඩි හිටියා කියන්නේ. එහෙනම් දුටු ගැමුණු රජුගේ කාලේ මහරහතන් වහන්සේ වැඩි දෙනෙක් තියෙනවනේ. ඉස්කෝලේ තිබුණ නැහැ නේ කාලේ. එක වසරකටවත් ගියේ නැහැ දුටු ගැමුණු රජු නේද? දුටු ගැමුණු රජු එක වසරකටවත් ඉස්කෝලේ ගියේ නෙමෙයිනේ. ඒ ඉස්කෝලේ තිබුණ නැහැ නේ කාලේ. පිරිවෙන්නේ තිබුණේ. පිරිවෙන්නේ දුන්නේ හරි දෙන්නේ. ඉස්කෝලේ දෙන ලෝක යන එකනේ. පරිවේණිය දුන්නේ අපි එන අපදී අපේ උරුමේ. අපේ උරුමේ මොකද්ද? රහතන් වහන්සේලාගෙන් අපිට ලැබිච්ච දේ. අනිජ දුක්ඛ අනන්ත කියන කොටස. ඒක තමයි පරිවේණියෙන් අපිට හම්බුනේ. දරුවා පිරිවෙන්නේ දෙවට පස්සේ හේතුඵල ධර්ම කියලා දුන්නා මේ භික්ෂුන් වහන්සේ. මහායතිවරයන් වහන්සේලා ඉදී හේතුඵල ධර්ම කියලා දුන්නා. පුතේ මේ කිසිමක උඹගේ වශයෙන් පවතින්නේ නැහැ. මේ හේතුන්ගෙන් හටගන්න දේ හේතු වෙතුනම නැති වෙනවා. මම ওই ටික දැන් කතා කරනවා මේ තව ටිකකින්. ඔය ආකාරයෙන් පිටුදේ මේ පරිවේණිය අපේ පැවැත්ම අපේ ආපු විදිය තමයි කියලා දුන්නේ. නමුත් මිසනාරයෙන්ගෙන් පස්සේ මොකද දුන්නේ? නේ අපි යනවා වෙන පාරක. නොකැලපෙන පාරක යන්නේ. දොස්තරලා වෙනවා ඉංජිනේරු වෙනවා. අපි ඉතින් උඩගෙඩි කාලා අපි ඉංජිනේරු වුණා. ඒ උඩගෙඩි කාලා අපරාධ කාලේ ජීවිතේ නාස්තිලා ගියා. හොඳ වෙලාවට පිඟුදුනි ඉහකේ පැහෙන්න කලින් තේරුණා. ඉහකේ පැහෙන්න කලින් දේවිද නිසා ටංගල බාර වෙනස් කළා. තව කොහොමද කියලා හඳ උදේදී ඉන්නේ. ටංගල බාර වෙනස් කළා. තේරෙන්න පොඩි කාලයක් ගියා මෝඩකමට. මෝඩකමට වඩා ඉතින් විරූප පාරමිතා වෙන්න ඇති. මොකද මේ දේවල් සංවිධානය කරගන්න ඕනේ. ඔන්න 100ක් විතර පැවිදි වෙන එකපාර. ධර්මයේ වයි සද්ධර්මයේ ශ්‍රවණය කරපු 80ක් 100ක් විතර එකපාර පැවිදි වෙනවා. පළමු අදියරේ දෙවැනි අදියරේ නම් 200කට ගෙට් වෙන්න තියෙනවා. අවුරුද්දක් ඉඳලා ධර්මයේ ඔබ ආරාය පිළිගන්නේ 500 නදක විශ්ව විරිසක් ඉන්නේ. ඇහුවෙත් අද නේද? ඇයි ඒ? බුදුහාමුදුරන්ගෙන් ගාන අහලා තියෙනවා. ඇයි? බුදුහාමුදුරන්ගෙන් ගාන අහලා තියෙනවා බුදුහාමුදුරෝ 500ක් මහරහතන් වහන්සේ පිරිවරාගෙන වැඩියයි කියලා. 500ක් මහරහතන් වහන්සේ නෑ 500ක්? ඔහොම තමයි හිතෙන්නේ. ඔව්. තථාගත ධර්මයේ නැගෙනකොට පිංගුදෙනි පිරිස ඇවිදලා තයි දෙනවා. මෙතන ඉන්නවා මෙතන ඇති කීප දෙනෙක් පැවිදෙන්න බලාගෙන ඉන්න. පැවිදෙන නන්දීපෝ ඇත්ත ඇති මෙතන. නන්දේසින්. දොස්තරලා ඉංජිනේරුව විද්‍යාඥයෝ කිරිකම්බ නාය, තලුකඩ නාය, වාහනේ ලෝ නාය ඔය ඔක්කොම ඉන්නවා. තරාදීන මේ ප්‍රශ්නය නෙමෙයි තියෙන්නේ. සද්ධර්ම අවබෝධයට පත් වුණා. ඉතුරු වැඩි ටික කරගන්න ආවා. තම ඔබට මේ කරුණු කාරණා කියලා දෙනකොට ඔබට තේරෙයි මම මේ මොනවද කියන්නේ කියලා. ඔබ මෙතන කල් ධර්ම දේ නෙමෙයි තියෙන්නේ දැන් මේ ලෝකෙ වෙන්නේ ඇති. තථාගතයන් වහන්සේගේ සමයේ ධර්ම අවබෝධයේ පරිපූර්ණ පිරිස මොකද කළේ? පැවිදි වුණා. උතුම් වූ බ්‍රහ්මචර්යය අවබෝධනය කරගත්තා. ගෘහපතියක හෝ ගෘහපති පුත්‍රේ සද්ධර්මයේ අවබෝධ කරගෙන සියලු ධනය අතහැරලා දාලා මේ බ්‍රහ්මචර්යය පූර්ණ කරන්න යනවා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. එහෙනම් ඒක තමයි මේ සිද්ධ වෙන්නේ. මෙතර කාලෙකම සිද්ධ වුණා. නමුත් දැන් ඉස්සරහට වැඩි වැඩියෙන් සිද්ධ වෙයි. මේ කියන කාරණා. මොකද යථා සද්ධර්මයේ ලෝකෙ නැගෙන කාලේ. නිවන ගැන අතිස්ථාන කරන කාලේ. මේ අවුරුදු 10 කින් කලින් ලොකුට අපි අරිහතුන් වහන්සේව කතා වුණේ නැහැ නේද? මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගැන නේද වැඩිපුර කතා වුණේ? දැන් ආයි මෛත්‍රී බුද්ධ සංකල්පේ යට යනවා බින්දුතනි. ඇයි? උන්වහන්සේ දෙන්න තව කල් දිනනවා. මේ භද්‍ර කල්පේ අවසන් කාලේට උන්වහන්සේ වැඩි ඉන්නේ. තාම අපිට පරම ආයුෂ අවුරුදු 120 කාලේ ඉන්නේ අපි. ඔය අවුරුදු මං ඉතන අවුරුදු 10ට බහිනවා ඕක. ඒ බහලා 80,000ට නගිනවා. අවුරුදු 120 බුදුහාමුදුරන් කාලේ 120යි. දැන් 80ක් කියමුකෝ. 120 දී මේක 80ට විතර එන අවුරුදු 2500 ගියා. දැන් ඔය රේට් එකට බැලුවොත් ඔය වේගයට බැලුවොත් ඕක 10ට වහින්නවා කොච්චර කල් යනද? 2500 ඒවා. තුනක්වත් යනවා. දැන් 2500 තුනක් කියන 7500. මිනිහෙක් වෙලා ඉපදින්න පුළුවන් නේද 75 ලතාව? බල්ලෙක් වෙලා ඉපදින්න පුළුවන් නේද 350 ලතාවක් විතර? කූඹියෙක් වෙලා හැවි ලක්ෂ කෝටි වතාවක් උපදින්න වෙනවා නේද? ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න. එහෙනම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ සංකල්පේ වොන්න දැන් යට යනවා. ඇයි? යථා ධර්මයේ නැගෙනවා මිනිසුන් නිවන් දකින්න පුළුවන් බව තේරෙනවා. නිවන් දකින්න මහ වීරය. දැන් ඒකට අනුගත වෙලා කටයුතු කරනවා. සියලු දෙනා රහතන් වහන්සේ නගර කතා කරනවා. තව මිනිස් සත්‍ය ක්‍රියා කරනවා. ඔබ සියලු මොකක් හරි පිනක් කරපු ගමන් ඒ පින අනුමෝදන් කරනවා ලක්ෂ ගණන් මහ රහතන් වහන්සේ වී වේවා කියලා මේ කරපු පිනට. එන ඔබත් මිහිදුවනවා පතුරවනවා ඒක. අන්න එතකොට සීගුදෙනි පුණ්‍ය සමනන්තරයක් හැදෙනවා ඒ මහ රහතන් වහන්සේලා ලෝකෙ පහළ වීම සඳහා. ඉතින් ඒකාන්තයෙන්ම අපි සමාධිගතව දැකම යමක් තිරන ඕක සිද්ධ වෙනවමයි. ඒක ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවමයි. ඒක නතර වෙන්නේ නැහැ ඒක විද්ද මාත්‍රයක්. පිංගුදින රටේ පහළ වෙන නායකයා පවා සෝතාපන්න තත්ත්වෙන් ඇවිදilla. පෙහෙම සමාදන් වෙනවා කියන අපි දැකලා තියෙනවා. ඉතින් රටේ රජුරු ජනාධිපතිවරයා ඉදිරියේදී පහළ වෙන සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වෙනවා කියලා. එහෙනම් රටට හොඳ කලක් යනවා නේද? අද අපේ මිනිස්සු පාර්ලිමේන්තුවට බයින හොව ගාලා. වැරදි. ඒකේ තියෙන මිනිස්සු. ඒ අයට ධර්මයේ හම්බුනා නම් ඒ අයත් හික්මෙනවා. අද උදේ දේශනාවට රටේ ප්‍රසිද්ධ ඇමතිවරේ කැවිලා අහගෙන ඉන්නවා මට කවුරුත් දන්නේ නැහැ. ඔව් විශ්වාස කරනවා මම මේ කියන එකවත් අඩුවතරනේ. කවුරුත් දන්නේ නැහැ කාටවත් දැනෙන්නේ නැහැ. රටේ ඉන්න හොඳ ප්‍රසිද්ධ ඇමතිවරේ ඇවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. රට වෙනස් වෙනවා. එකින් එක වෙනස් වෙනවා. මේ ධර්මයේ ඔබයි සීඩී 400 ගන්න පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ. හේතු වාසනා වර්ත වේ කියන එකයි කියන එකයි කියන එක වෙනස් වෙවි එනවා. බුදුහාඳුර පොතරකව කියලා නැහැ සීගුදින සත්තු මරන්න එපා කියලා. සත්තු මරණ එක තහනම් කළා නෑ. සත්තු මරණ එක තහනම් ගන්න බුදුහාඳුරන්න බෑ. එහෙනම් චුන්ද සූකර සත්තු මරණ එක තහනම් කරනවානේ උන්වහන්සේ. චුන්ද සූකර සත්තු මරේ කොහෙද? ඈ මේ ඒකට මෙහා පැත්තේ. දැන් අද කාලේ නම් පන්සල එහා පැත්තේ සත්තු මරන්න දෙයිද ඔබ? ඈ මස් කඩේ දැම්මොත් එම් පන්සල එහා පැත්තේ පෙරලා දායි ගිහිල්ලා. දැන් බුදුහාඳුරන් ගන්නේ මස් කඩේ දිවි වන්දන දෙහා පැත්තේ. උන්වහන්සේ මොකක් කියන්නේ කියන්නේ? උන්වහන්සේගේ සිටිද තමයි පිළිගන්නේ සත්තු මරන්න එපා කියන එක නෙමෙයි. උන්වහන්සේගේ සිටිද පානාතිපාතා වේරමණියා ධම්මං දේශේති. පානාතිපාතෙන් වැළකීම උදෙසා ධම්ම දේශනවා. තෝතෝ සත්තු මරන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. තෝරගම් කරන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. අදින්නා දාන වේරමණියා ධම්මං දේශේති. අදින්නා දානෙන් වැළකීම උදෙසා ධම්ම දේශනා කරනවා. ඒ සද්ධර්මය ශ්‍රවණය කරනකොට පින්වතුනි ඒ කෙනාට අර පුරුද්දිනා තිබිච්ච පුරුද්දට ඇවිල තිබිච්ච යම්කිසි පාප දහමක් තියෙනවා නම් අන්න ඒකත් ඇරිලා යනවා. එහෙනම් දහමයි දෙසන්න ඕනේ. දැන් අරකු බොනා ඉන්නවා. ඔය අපේ මෝඩ මිනිස්සු කරන වැඩ මේ. මම මේ කියන්නේ. දැන් අද මෙතන පිරිමි කට්ටිය අඩුයි. කාන්තාව වැඩි. ඕකට හේතුව කියන්නද මම? ඕනෑම බිංගමකට කාන්තාව වැඩි පිරිමි අඩුයි. පිංගමකට කියලා කියන්නේ ධර්ම දේශනා සීල භාවනා වැඩසටහන් වලට. පෙළපාලි අරව මේවට ඒවට ඉන්නවා පිරිමි. හැබැයි මේවට අඩු ඇයි? මොන හොයල බලන්න පිංගුදනි ඇයි අඩු? ඇයි ඔබගේ ස්වාමි පුරුෂයා බණ අහන්නේ නැත්තේ? පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. මං හිතාගෙන මට දෙයක් නිජ දෙයක් තියෙනවා. සමහර පිරිමි ඉන්නවා බිංගුදෙන් බොනවා. සමහර පිරිමි ඉන්නවා බොනවා. අර මං කියන්නේ රුධිර ඉඳලා රෑ වෙනකන් අපි පුහගෙන ඉන්න එකක් නෙමෙයි. සමහර පිරිමි ඉන්නවා බොනවා ටිකක්. දැන් ඒක පුරුද්දකට ගිහිල්ලා හැමදාම ගොනවා. මේකට යාළුවෙකින් අහුවෙනවා ධර්මයේ සීඩි එක. එහෙම නැත්නම් මේක ඔන්න එනවා අද බණ අහන්න. දැන් මෙතනට ඇවිල්ලා ඇති එමයයි. ඔන්න අද බණ අහන්න එනවා. දැන් මේ බණ ටික අහගත්තට පස්සේ බිමතිනේ හොදාක ආරම්භ මේ ධර්මයේ එක එයාට වැටහෙනවා. දැන් ආස හිතෙනවා බණ අහන්න. දැන් මෙයා බණ අහන්න ආසයි. නමුත් මෙයාගේ ජීවිතේ පුරුද්දක් තියෙනවා. පුරුද්ද කියලා කියන්නේ බිමතිනේ පිරිද්දලා තියෙනවා. වඩු බාසුන් නැහැ කෙනෙක් කකුලක් මේ තලයකට අදලා මක් කරනවද? පුරුද්දනවා. පිරිද්ද වඩපල ලේසියෙන් ගලවන්න බෑ ඒක. දැන් මේ පුටුවේ තියෙන මේ ඇඳි මේ ඇඳ මේකට පිරිද්දලා තියෙන්නේ. මම මේක කොච්චර ඇද්දත් මම ගලවන්න බෑ. එයා ගහලා තමයි මේක ගලවන්න පුළුවන්. ඕකට තමයි පිරිද්දෙනවා කියන්නේ. එහෙනම් පුරුද්ද කියලා කියන්නේ අපේ ජීවිතවල පිරිද්දිච්ච. දැන් ඔබ බලන්න එක පාට නවත්ත. ඒක එක පාට නවත්තන්න බෑ. දැන් මොකද වෙන්නේ? ඉතින් බණ ටික අහලා ගෙදර යන ගමන් ඔය කොහෙද අර ගිහිල්ලා පොඩ්ඩක් බිල ගෙදර එනවා. ඒ ගෙදර ආපු ගමන් ගෙදර උඹ මොකද කියන්නේ? ඔය ඉතින් බණ හෙවට වැඩක් තියෙනවද? ඔය බිලනේ කට ගොන්න. දැන් උවයි බණ හයි. දැන් ඒ දෙකෙන් එයා මොකක්ද අතාරින්නේ? බණ අහන එක අතාරින්නවා. මොකද අර අතාරින්නේ ලේසි නේ. එයා අපු කාලයක් ඉතින් පුරුද්ද ගත්ත එක. පින්වතුනි මේ වැඩේ කරන්න එපා. ඒක බිව්වට කමන්නේ. තව ධර්මයක් අහන්න දෙන්න. සීලියෙකු කියන දෙන්න. ධර්මයේ අහගෙන යනකොට අර පිරිද්දිච්ච ගති ටික ටික පහ වෙන්න පටන් ගන්නවා. ධර්මය යහන්න ඕනේ ඒකට. තථාගත ධර්මයේ ස්වභාවය ඔන්න ඕකයි. ටික පහ වෙලා ගියාට පස්සේ ඔන්න එක දවසක් එනවා ඒ මහත්යම හිතල ඒක අතාරිනවා. ඔබ කට ඉස්සර කරගන්න එපා. ඔබ දෙන්න සීඩී එකක් අහන්න කියලා. මේ මට සීඩී එකක් අම්මනේ ඔයා මේක අහන්නකෝ. දැන් මේ වීදුරුවක් ළඟ තියාගෙන බෝතලෙත් ළඟ තියාගෙන කමක් නැහැ. මේක අහන්නකෝ. තින්දුවක් අහා බොනවට වඩා හොඳ නැද්ද මේකද? යන්තම් ධර්මයක් ඇහෙන තැනක බොන්නේ ඒක. වැරදි කරනවනේ හැමෝම. වැරදි වලින් මිදෙන්නනේ බණ තියෙන්නේ. වැරදි වලින් මිදුණාට පස්සේ බණ ඕනේද? හරි හඳුන් වහන්සේට බණ ඕනේද? නෑ. එහෙනම් ඔන්න පොඩ්ඩක් ඇහෙනවා. පැයක් ඉඳලා අහගෙන ඉන්න මීලා. 100න් ඉදී විනාඩි 5යි. ඒ විනාඩි 5 ටික හරි ඇහුණානේ. ඒ ටිකත් ඇති. ඊළඟ දවසෙත් ඔහොම වෙනවා. ඔබ මොකුත් කියන්නේ නෑ. ඔබ යාගේ වැඩේ කරගන්න දෙනවා. ඔබ බණ අහන්න කියනවා යාට. කවදාකවත් කියන්න එපා, ඔන්න එපා කියලා. බුදුහාඳුර ඕන්න එපා කියන්නේ නෑ කාට. බුදුහාඳුර හොරගම් කරන්න එපා කියන්නේ නෑ. බුදුහාඳුර මොකද කරේ? ධර්මයේ දේශනා කළා. අර පුරුද්ද ගැලවිලා ධර්මයේ දේශනා කළා. පානාතිපාතා පටිවිදතෝ හෝති. පානාතිපාතයෙන් වෙන් වෙලා සිටිනවා. බුදු පානාතිපාතා තහනම් ගියෝ නෙමෙයි. පානාතිපාතයෙන් වෙන් වෙලා ඉන්නවා. ඒ ඉදී මුදසා ධම් දේශනා කරනවා. ඒ උදෙසා සව්වන් හික්මෝනවා. ඉතින් නෝන පුරුද්දත් ඇලියද? අර මහත්යට බයිනේ නෝන ටීවී බල්ලක නැවතුවද? මහත්ය 1000යි බණ හෙව්වේ. නෝන දැන් මාස 3ක ඉඳලා බණ අහනවා. තාම නැවතුවද ටීවී බල්ලෙක්? රස කෑම කන එක, හොඳ සුවඳ ගන්න එක, ඒ වගේම නැවතුවද? නෑනේ. ඉතින් බොනවා කියන්නේ ඔකේ එකක් විතරයිනේ. අවද මහත්ය බොනෝ විතරයි. ඒකට මොනවද දුන්නක් කනවා? මොනවද තිබ්බා අඳිනවා? ඔය සුවඳ ඔය ප්‍රශ්නයක් නෑ. එන ඔගේ වැඩිපුර මේ වැඩි කවුද? බිරිඳ නේද? ඇයි බිරිඳ පහක් කරනව අර්ග කරන්නේ එකයි. ඒකයි කියන්නේ. කවදාද හොරකම් කරනවා නම් අපි කියන්නේ සීඩී එකක් දෙන්නේ. හොරකම නවත්තන්න යන්නේ නැතුව. සීඩී එකක් කියව මොකක් හරි බණ අපේ අධිවරයන් වහන් දෙනවා වගේ බණක් අහන්න දෙන්න. ඒ මන අහනකොට හොරකම් ගන්න එක යානවත්තයි. එහෙම තමයි බිංගුදේ සතාගතයන් වහන්සේ ලාහදේ කාලේ සිද්ධ වුනේ. අඟුලිමාල මිනිමණ්ඩක නැවැත්තේ කොහොමද? බුදුහාඳුර උන්වහන්සේගේ ඉරිදී පාවිච්චි කරලා කිව්වොත් අඟුලිමාල වවත්තපන් මොන්නේ තමයි දෙනවා හොඳ එකක් කියලා කිව්වද? ඇයි නොකියන්න බැරි කෙනෙක්ද? තථාගතයන් වහන්සේ සහ ඉර්දිය සමාන වෙච්ච කොහෙද ඉන්නේ මේ ලෝකෙ කිසිම කෙනෙක්? එහෙම කිව්වේ නෑ. අඟුලිමාල මම නැවතිලා ඉන්න කෙනෙක්, උඹ තමයි දුවන්නේ මේ. අර නැවතිලා ඉන්න අඟුලිමාලට එහෙම කිව්වා. අඟුලිමාල බැලුවා, මේ මොකද්ද මේ කියන්නේ? මේ එසේ මෙසේ ශ්‍රමණයෙක් නෙවෙයි. මේ මහා ඉර්දිය සම්පන්න කෙනෙක්. ශ්‍රමණය බොරු කියන්නේ නෑනේ. නැවතිලා ඉන්න මට කියනවා මං දුවනවා. දුවන එයා කියනවා එයා නැවතිලාලු. ඔන්න හිතන්න ගත්තා. අන්න ඒ වෙලාවේ සාඳුරුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ආයුධය අතහැරියා මෙවට. දැන් කියලා තත් ඇලියේ. අඟුලිමාල ආයුධය අතහැරපන් කියලා තත් ඇලියේ. නෑ. අතහැරියා. එයාම අතහැරියා. අතහැරුණා. ආය ආයුධයක් ගන්න අවශ්‍යතාවයක් ආවේ නෑ අතට. අතහැරිලා ගියා. එහෙනම් මේක දෙවි ධර්මයේ හාස්කම තියෙනවා. එනම් මේ ධර්මයේ පිළිසඳ ගන්න. නිරන්තරයෙන් පුළුවන් තරම් ධර්මයේ අතුරු කරන්න. මේ උත්තමයන් වහන්සේලා මහා ධර්මදරයි. පන්දරට ආවට පස්සේ පොඩ්ඩක් උන්වහන්සේලාත් එක්ක කතා කරන්න. අපි හාමුදුරනේ අපි කෙරේ අනුකම්පාවෙන් මෙන්න මේ කොටස පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න කියලා. ඒක උන්වහන්සේලාගේ නිවැරදිම පවා හොඳයි. ඇයි නිතර කතා කරන්නේ සද්ධර්මයේ? නිගම නිතර බලන්න මුළු ගමම කතා කරන්නේ සද්ධර්මේ නම් මේ ගම මොන මොන මොන තරම් ශ්‍රේෂ්ඨ ගමක් වේද කියලා. ඒ තත්ත්වය උදා කරගන්න ගමට. නිරන්තරයෙන් මේ වගේ දේශනා සංවිධානය කරගන්න. මේ අපේ අතිවරණ වහන්සේලා ඔබට දෙසයි. ඒ උත්තමයන්ගෙන් ඔබට මහා සෙතක් උදා කරගන්න පුළුවන්. ජීවිතවලට. හැබැයි අද ඔබ ගන්න බලන් ඉන්නේ උන්වහන්සේලා පාන්සිකුල්ට වැඩකම් බලන් ඉන්නක නේද? මේ මහා ශ්‍රේෂ්ඨ ධර්මස්කන්ධය දරාගෙන උන්වහන්සේලා අපවත් වෙයෝකින් ඉන්නවා පහයි. ඔබට හුණා. දෙකේ මම කියන්නේ. එහෙනම් සාරෝ සද්ධර්මයක් කතා කරනවා. ඉතින් විවිධාකාර කරුණු දැනගත්තනේ. දැන් එහෙනම් කොහොමද බණක් අහන්න ඕනේ? සෝතාපන්න වෙන්න බණක් අහන්නේ කොහොමද? පළවෙනි කාරණාව තමයි සිහිමුදෙන් ඉන්න. සිහියෙන් ඉන්න. මේක තියෙන්න මේ පැ සිහියෙන් ඉන්න ඕනේ. ඕන එක දාදා හැරිලා ඉන්න ඕනේ. නිදාගෙන ඉන්න කෙනෙකුට බණ අහන්න බෑනේ. එන ඕන හැරිලා සිහිමුදෙන් ඉන්නවා. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි කාරණා පිංගුතුනි අහන ධර්මයේ තර්ක කරන්න. එහෙයි කියලා පිළිගන්න එපා. මොනවා කිව්වත් එහෙයි කියලා පිළිගත්තොත් මොකද වෙන්නේ? ඒ නිවන් දකින්න වෙන්නේ නැහැ. එහෙනම් අහන ධර්මයේ තර්ක කරන්න. තුන්වෙනි කාරණාව ඒ තර්ක කර කර තියෙන්නේ තමන්ගේ ජීවිත අත්දැකීම් වලට දදා බලන්න මේක කොයිතරම් දුරට තමන්ට ගැළපෙනවද කියලා. මේක කොයිතරම් දුරට තමන්ට ගැළපෙනවද කියලා අත්හදා බලන්න. ඒකට කරන්නේ තමන්ගේ ජීවිතයට දාලා බලන්න. තමන්ගේ ජීවිතයට දාලා බලන්නේ නැති තාක් කල් ඔබට සෝතාපන්න වෙන්න බෑ. ඔබට ධර්ම අවබෝධ කරගන්න බෑ. සෝතාපන්න ඵලය කියන්නේ ධර්ම අවබෝධයෙන් ලැබෙන ඵලයක්. එහෙනම් ධර්ම අවබෝධ කරන්න නම් ඒක තමන්ගේ ජීවිතයට දාලා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. මොකද්ද නිවුදින් ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ? ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ මොකද්ද? ප්‍රත්‍යය ෂය කරනවා. ප්‍රත්‍යය ෂය කළා දාන්න. මොකද්ද ඒ ප්‍රත්‍යය? අවිද්‍යා ප්‍රත්‍යය. අවිද්‍යා ප්‍රත්‍යය ෂය කළා දැම්මන අන්න ප්‍රත්‍යක්ෂ වුණා. එහෙනම් දැන් බණ අහනවා ප්‍රත්‍යක්ෂ කරනවා. බණ අහනකොට පින්වතුනි විශ්වාසයක් ඇති වෙනවා. ඒ විශ්වාසය තමන්ගේ ජීවිතයට දාගත්තාම විශ්වාසය තුල අන්න ඒක නාට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක ඒකයි කියන්නේ තමන් තුළින් දකින නිසා සුවක්කාත වේ සඳහන් කියලා. එහෙනම් මේ සද්ධර්මය තමන් තුළින් දකින්න පටන් ගන්නවා. ඔබගේ බිරිඳගේ ජීවිතෙන් ඔබට නිවන් දැක්ක හැකිද? ඔබගේ ස්වාමිපුරුෂයාගේ ජීවිතෙන් ඔබට නිවන් දැක්ක හැකිද? එහෙම කරන්න බෑ. තමන්ගේ ජීවිතයෙන් තමන් නිවන් දකින්න පුළුවන්. තමන් තුළින්ම මේක දැක ගන්න ඕනේ. මම උදාහරණයක් කියනවා, එතකොට තේරෙයි. උදාහරණයක් කියනවා, එතකොට තේරෙයි. ඔබගේ අල්ලපු ගෙදර මිනිස්සයා පිට්පොකට් කාලේ කියලා යාළුවෙක් කියන ඔබට. හම්බෝ මන් දැක්ක ඔබ පිට්පොකට් ගහනවා. ඔන්න කිව්වා. දැන් යාළුව කියපු නිසා ඔබ විශ්වාස කළා. හැබැයි ඔබ තුල බින්දු මාත්‍රයක් හරි තියෙනව නේද? එහෙම නැද්ද දන්නේ නැහැ. ඉතින් භූමියේ තරහකට කියනවත් දන්නේ නැහැ කියලා. එහෙනම් තාම පින්වදිනේ ඒ පිළිබඳ හරියාකාරව නොදැනීමක් තියෙනව නේද හිතේ? ඒ පිළිබඳ හරියාකාරව නොදැනීමක් හිතේ තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? තවත් යාළුවෙක් ඇවිල්ලා කියනවා. දැන් ප්‍රත්‍යක්ෂ වුණාද? නැත්නම් විශ්වාසය වැඩි වුණා. විශ්වාසය වැඩි වුණා. විශ්වාසය වැඩි වුණාට ප්‍රත්‍යක්ෂ වුණේ නැහැ. තවත් යාළුවෙක් ඇවිල්ලා කියනවා. දැන් මොකද වෙන්නේ? ඒත් විශ්වාසය වැඩි වෙනවා තාම ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඔබගේ බිරින්ද හැම ස්වාමි පුරුෂයෙක් කියනවා. ඒත් මොකද වෙන්නේ? ඒත් විශ්වාසය වැඩි වෙනවා ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඔන්න දැනගන්නේ. එහෙනම් බිරිඳගේ ජීවිතෙන් දිවන් දකින්න බෑනේ ස්වාමි පුරුෂයෙක්ට. එහෙම කරන්න බෑ. ඔන්න ඔබ දවසක් ගෙදර යනකොට ඇත් දෙකටම දකින්න ඔබ මේක පිට්පොකට් ගන්න. දැන් ප්‍රත්‍යක්ෂයි. එහෙනම් කාගේ අත්දැකීමෙන්ද ප්‍රත්‍යක්ෂ වෙන්නේ? තමන්ගේ අත්දැකීමෙන්. එහෙනම් පිටුදේ මේක තමන්ගේ අත්දැකීමට දාලා බලන්න නැති තාක්කල් විශ්වාසයක් විතරයි තියෙන්නේ, ප්‍රත්‍යක්ෂ වීමක් නැහැ. ඔන්න හොඳට දකින්න. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? දැන් මම හේතු සාධක සහිතව පෙන්නලා දෙනවා මේ වැඩේ කරගන්න විදිය. අද පටන් අපි නෙමෙයි කාගෙන් බඳ හෙව්වත් ඔන්න ඔය ක්‍රමවේද ටික අනුගමනය කළොත් ඔබට පුළුවන් බින්දු මෙතනින් ගොඩ යන්න. අපි කියන්නේ නැහැ අපේ බඳ විතරක් අහපල්ලා කියලා කාටවත්. නේද? ඕන කෙනෙක්ගේ බණ අහන්න. ගත යුතු දේ ගන්න, නොගත යුතු දේට බයින්න එපා. ඒවා සත්පුරුෂ වැඩ. කඩේට ගියාට පස්සේ සීනි කිලෝ එකක් ගන්න. කරෝල කූරියක් ඒකේ වෙල්ලල තියෙනවා කියලා මැද්දක. ඔබ මුදලාට බයිනවද? මොනවද මුදලාටි? මං ආවේ කරෝල මේ මං ආවේ සීනි ගන්න නේ. වා කරෝලත් ඉගුණනවානේ. බයිනවද? නෑ. ඉතින් ඔබ ගන්න අපේ තර ඔබ යන්න. එහෙනම් ගැළපෙන දේවල් තමන් ගන්න, නොගැළපෙන දේ අතහැරලා දාන්න. ඒවට දොස් කියන්න යන්න එපා කාටවත්. ඉතින් එහෙමත් හිතේ තියාගන්න ඕනේ දේවල්. කාගෙන් බණ ඇහුවා. විවේචනය කරන්න එපා. කිසිම උත්තමයක විවේචනය කරන්න එපා. මේ ලෝකෙ විවේචනය කරන්න අය ඉන්නේ දෙන්නයි. ඔබට ඒ දෙන්නගෙන් හැරෙන්න වෙන කාවත් විවේචනය කරන්න එපා. ඒකෙන් අවඩක් වෙන්නේ ඔබට වෙන කාවල විවේචනය කරනවා. විවේචනය කරන්න පළවෙනි කෙනා තමයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ විවේචනය කරන්න ඇති වෙන්නේ. ඒ බුදුහාමුදුරුවෝ ගැන කියෝන එකද විවේචනය කරනවා කියන්නේ? ඔබට බුදුහාමුදුරන්ගේ එක නරකක්වත් හොයාගන්න පුළුවන්ද? පුළුවන්ද? නෑ. එහෙනම් උන්වහන්සේ ගැන විවේචනය කරන්න සඳුන් කොටයකට තලනවා වගේ නේද? ඈ තලන්න සූඳ වෙන වගේ ගැමුරින් ගැමුරට විවේචනය කරන්න මොකද වෙන්නේ? මහා ශ්‍රද්ධාවකින් හිත පිටිලා යනවා. එහෙනම් විවේචනය කරන්න බය නැතු. අනිත් කෙනා තමයි විවේචනය කරන්න සුදුසු කවුද? තමන්. තමන් විවේචනය කරන්න හැමතිස්සෙම. තමන්ගේ තියෙන කුණු අවුස්ස ගන්න එළියට. ඒ අවුස්සන ගුණ ධර්මයේ දදා පහ කළ දාන්න. කුණු අවුස්ස අරගෙන ධර්මයේ පාවිච්චි කර කර එක පහ කළ දාන්න. එහෙනම් මේ ලෝකෙ විවේචනය කළ යුතු පුද්ගලෙ ඉන්න දෙන්නේ. පුද්ගලෙ වශයෙන්. අනිත් එක තමයි ධර්මයේ. ධර්මයේ කියන්නේ පුද්ගලෙක් නෙවෙයි තමන්ගේ පුද්ගලෙ දෙන්නේ. අනිත් අය විවේචනය කරන්න එපා. බණ ටිකක් අහලා අතර වහලා මේ බණ ටිකේ පැය කාලා හොඳට දීව විනාඩි 45 ඔබට ගන්න දෙයක් නැහැ. ඉතින් ඒකට දුක් කියලා හරියන්නේ නැහැ. එන්නවදාකද විවේචනය කරන්න බාබෝ ඒ වලන ටික නම් හරි නැහැ කියලා කියන්න එපා. ඉතින් අපිටම ඇවිල්ලා මිනිත්තු කියනවා නිදාගහගතයි. ආ මේ බණ නියමයි අර බණ මැඩම් නැහැ. එහෙම කියන්න එපා. ඒක සුදුසු නැහැනේ. මේ බණ නියමයි කියන්න ඕන. අර බණ ජරාව ඒ අර බණ හරි නැහැ. ඒ තේරෙන්නේ නැහැ. ඒව කියන්න ඕන. මේ බණ හොඳයි නම් හොඳයි. එච්චරයි. හැමදේම ඒක විතරක් දෙන්නේ. අනිත් එක දෙන්න නැතු ඉන්න. හරි. එහෙනම් බිඳුනි දැන් ඔන්න තව කරුණක් දැනගත්තා. ඒ මොකද්ද? ධර්මයේ මනාවට ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරපු ධර්මයේ තර්ක කර කර තමන්ගේ ජීවිතේට දානවා. ජීවිතේට දානකොට තමයි මේ ප්‍රත්‍යක්ෂ වීම සිද්ධ වෙන්නේ. තව එකක් කියලා තියෙනවා යෝනිසෝ මනසිකාලකවාද කියලා. දැන් යෝනිසෝ මනසිකාර කරන්න කියලා කිව්වහම එළඹ සිට සිහියෙන් ඉන්න කියලා කියනවා. නමුත් ඒකට පිටින් ඔයිට වඩා තව ටිකක් ගැඹුරට අපි ඔය කතා කරන්න ඕනේ. එළඹ සිට සිහිය කියලා කිව්වට විතරක් නෙවෙයි. යෝනිසෝ මනසිකාර කියන කියනකොට ඔබ වඩා කඩල බල මොකද්ද ඔබේ තියෙනක වචනේ. යෝනිසෝ කියලා කියන්නේ යෝනිස මනසිකාර කරනවා. යෝනිය කියලා කියන්නේ උප්පත්තිය හදන දැනට. යෝනි ඉස කියලා කිව්වෙ මොකද්ද? උප්පත්තිය හදන දැන කෙනවද? ජාතියේ කෙනවද? මොකද්ද තියෙන්නේ ජාතියේ කෙනවද? මොකද්ද ජාතියේ කෙනවද? අවිද්‍යා දෘෂ්ටා. ජාතියේ මහා පහන්තබ. මොකද්ද ජාතියේ මහා පහන්තබ? ඉස්සරණ ලංකාවද? දැන් මොකද්ද? දැන් මොකද්ද? අවිද්‍යා දෘෂ්ටා. ඔය මහ පහන්තම තියෙන කම්පින්වදෙනි ජාතිය එහෙමම තමයි. එන ඔය පහන්තම සුළු විසුළු කළ දාපු දවසට අන්නර මුදුන කැඩුවා. අවිද්‍යා තෘෂ්ණා යෝනි ඉස දක්වා යෝනි ඉස කැඩෙනකම් මොකද කරන්න ඕනේ? මන ඉතිකාර කරනවා කියන්නේ ඒ මන පවත්වාගෙන යනවා. ඒක දෙසටම මන පවත්වාගෙන යනවා. ධර්ම ඇසුරු කර කර එන යෝනිසෝ මනසිකාරේ හරි වැදගත්. සෝතාපන්න වෙන්න ඉදරන්නේ මේ අරිහත්ත්වයටත් ඒක වැදගත්. ඇයි අවිද්‍යා තෘෂ්ණාටම කඩලා දානවා. ජාතිය මහා පහන්ටම කඩලා දානවා. ආයි ජාතිය හටගන්නේ නැහැ කවදාවත්. එහෙනම් ඒක තමයි දැන් කිව්වේ. එහෙනම් දැන් සද්ධර්මයේ මනාවට සවන්ේ කරනවා අංක 1. තර්ක කර තමන්ගේ ජීවිත අත්දැකීමට දාලා බලනවා අංක 2. තුන්වෙනි එක යෝනිස කැඩෙනකම් මේ කටයුත්ත කරනවා. ඔන්නෝ ටික කරන්න බලාගෙන දැන් මේ බණ ටික අහන්න මෙතනින් එහාට. දැන් මම දහම් කරුණු ටිකක් කතා කරනවා. සෝතාපන්න වීම සඳහා අවශ්‍ය. හොඳ දේ බුද්ධියෙන් ඉඳගෙන මේ කියපු කරුණු ටික කළොත් ඔබට මේ කතාව කරගන්න පුළුවන්. හැබැයි මේ මම මේ රීල් එහෙම ගහලා දෙන්නේ ඔබ සෝතාපන්නයි කියන්නේ. එහෙම ඒවා එහෙම නැහැ. ඔබ සෝතාපන්නද කියලා දන්නේ මමද ඔබද? ඔබ සෝතාපන්නයි කියන්නේ මේ දහම් න්‍යාය ධර්මයේ තේරුණා. මම ඔබට ගානක් කියලා දුන්නාම ඒ ගාන ඔබට තේරුණාද නැද්ද කියලා දන්නේ මන්ද ඔබද? ඔබ නෙදන්නේ. ඔබ ඇවිල්ලාවත් මේ ඒ ගාන මට තේරුණාද? ඒක සුදුසු නෑනේ. මම කොහොමද දන්නේ ඒක? ගාන තේරුණාද නැද්ද කියලා දන්නේ ඔබ. එහෙනම් අන්න ඒක තමයි දැන් කරන්න දෙන්නේ. දැන් හොඳට බලන්න මේකදී මේ ලෝකේ ඔබ මේ සැරිසරන්න කැමතියි නේද? ඇයි මේ සැරිසරන්න කැමති? දැන් මං කියන්නේ මියා මහලවල කියලා ඉන්නේ නැහැ නේද හරියට? ඇයි ඔබ සැරිසරන්න කැමති? අන්න ඒක පොඩ්ඩක් හොල්ල බලන්න ඕනේ. ආස්වාද තව ඊට පස්සේ ආදීනවත් තියෙනවානේ. ඇයි සැරිසරන්න කැමති? ඇයි මේ ලෝකෙට ඔබ කැමති මෙච්චර? මේ අහන්නේ ඇයි තණ්හා වෙන්න කැමති කියලා. දැන් හොයලා බලන්න බෑ. දැන් ඔබ දන්නවා දැන් තණ්හාවෙන් තමයි මේ යන්නේ. හරි ඒක අහලා තියෙනවනේ. දැන් පොඩ්ඩක් බලමුකෝ ඇයි මේ තණ්හා වෙන්නේ කියලා. ඉතින් ඔහේ ඔය වස්තු දිනනවා ඉතින් ඇයි තණ්හා වෙන්නේ මේ? හැමදාම හොඳ කතාවක් කියුවා. හැමදාම තියාගන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඉතින් බින්දුනේ ඔබ දන්නවනේ දරුවෙක් කොහෙද හැමදාම තියාගන්නේ? නෑ බින්දුනේ ඊට වඩා ඕකේ තව තියෙනවා හරවත් කැලලා. ඔව් අවිද්‍යාව තමයි. අවිද්‍යාව කිව්වට හරියන්නේ නෑ නේ ඔක. හා හරි. අවිද්‍යාව කියලා කිව්වා නොදන්නා බව නිසා කියලා කිව්වා. හරි. අවිද්‍යාව කියලා කියන්නේ සරලව ගත්තොත් එහෙම නොදන්නා බවනේ. ඇත්ත ඇති හැටි නොදැනීම. සරලව ගත්තහම අවිද්‍යාවට රෝග නොයිකුත් අන්තකට දිනන දෙපිටකේ. ඔව් තමයි ගම්බෝ සරලව ඕක. නොදන්නා ගතිය. දන්නේ නැති කම. හරි අවිද්‍යාව කියලා. නමුත් පින්වදනි ඕක ඊට වඩා තව සියුම් කරගෙන යනකොට දැන් මේ නේද දේශනේ තුලින් අවබෝධ කරගන්න බලන්න මම මේ ගේන උදාහරණ උපමා තුලින් පුළුවන් තරම් උත්සාහ කරන්න මේක අවබෝධ කරගන්න. අපි ගාව තියෙනවා පින්වදනි මුලා දෘෂ්ටිය හැමතිස්සෙම. අපි දෙයකට කැමති නම් ඒ දේ අපි කැමති විදිහටම හැමතිස්සෙම දියේ කියලා. අන්න එහෙම මුලා දෘෂ්ටියක් තියෙනවා අපි ගාව. අපි කැමති විදිහටම මේක තියෙයි. ඔන්න ඔහොම මුලා දෘෂ්ටියක් තියෙනවා. දැන් උදාහරණකින් ගත්තොත් තමයි තේරෙන්නේ. ඔබ ත්‍රිවිල් එකක් ගන්නවා. ඔය ත්‍රිවිල් එක ගන්න මුලින්ම ඔබට කැමැත්තක් ඇති වෙනවා. දැන් අපි හාරන්නේ මේ කැමැත්තක් ඇති වෙන්නේ ඇයි කියලානේ. ත්‍රිවිල් එක ගන්න කැමැත්තක් ඇති වෙන්නේ ඔබ ත්‍රිවිල් එක ගැන හිතන් ඉන්න ක්‍රමවේදයේ එලෙසම වෙයි කියලා නේද? හරි සියුම් තැනක් මේක. අහුවෙච්ච නැති. මේ සියුම් තැන කඩා ගන්නවානේ. ඔබ ත්‍රිවිල් එක ගන්නේ ඒ ත්‍රිවිල් එකක් ගැන ඔබ දන්න විදිහට ඔබ හිතන විදිහටම ඒක වෙයි කියලා හිතලා නේද? ත්‍රිවිල් එකක් ගන්න ඕන වුණාම එකපාරට දෙවි කෙනෙක් මතුවෙලා කියනවා ත්‍රිවිල් එකක් නේද ගන්න ඕනේ. ඕම් බලහන් හෙට ඔබට වෙන දෙයක් කියලා පෙන්නනවා. ත්‍රිවිල් එකේ මුළු පවුලම යනකොට කන්ටේනර් පෙට්ටිය ත්‍රිවිල් එකට වෙලත් පවුලම චොප්පයි. ත්‍රිවිල් එක ගන්නවද ඔබ? ගන්නවද ඔබ? එහෙනම් දැන් ඇයි දැන් ත්‍රිවිල් එක ගත්තේ? හෙට වෙන්නේ මොකද්ද කියලා දැනගෙනද ගත්තේ? නෑ. ත්‍රිවිල් එක ගත්තේ මොකකින්ද? මේ වෙලාවේ ත්‍රිවිල් එක ගැන මං හිතන් ඉන්න දෙයම වෙයි. එහෙනම් මගේ කැමැති විදිහක් තියෙනවා මේ සම්බන්ධව, ඒකම වෙයි. දැන් මේ මුළු ලෝකෙම අම්මල මම ඔබේ අම්ම වෙන්නේ නේද? සාමාන්‍යයෙන් එහෙමනේ. ඔක්කොගේ අම්මල මම මගේ අම්ම වෙන්නේ. ඒක නේද විදිහ? නැත්නම් මලකවන්න කියලා කැරම්කකයි තියෙන්නේ. යාළුවගේ අම්මගේ මේ වලගෙදර ගිහිලා ඔබ ඔබට ගුණත් කරුම් ගන්න. ඒක අඬනවා හොකල ඔබ කරුම් ගන්නවා. ඔගේ ඔබ කියන උත්සාහ කරන්නේ මොකද්ද? උඹගේ අම්මා මැරෙනවා. උඹගේ අම්මා මැරෙන්නේ. ඒ අපිට හිතෙන්නේ නැත්තේ ඇයි අපේ අම්මා මැරෙයි කියලා? අවංකවම කියන්නකෝ ඔබගේ දරුවා හෝ අම්මා හෝ ස්වාමි පුරුෂයා හෝ පිරිඳ හෝ මැරෙයි කියලා හිතෙන්නේ නැහැ නේද කවදත්? අහනීපයක් හැදිලා මේ හොද්දට ආයෙත් මේ තව ඊළඟ තප්පරේ මැරෙයි කියලා වගේ හිතුනොත් තමයි එහෙම හිතෙන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් හිතෙන්නේ නැහැ නේද ඔබ හෝ ඔබ ඔබගේ දරුවා කවුරු හරි ඔබට සම්බන්ධයි මැරෙන්නේ කියලා හිතෙන්නේ නැහැ නේද? දෙක බින්දු මාත්‍රයක් ලා. ඇයි පින්වතුනි හිතෙන්නේ නැද්ද? ඔබ බලන්න සියුම් තැන ඔය තැන හරියට වටහා ගන්න. ඇයි මේ හිතෙන්නේ නැත්තේ? හිතෙන්නේ නැති එකම හේතුව පින්වතුනි ඔය කිව්වේ මොකද්ද? ඔබ කැමති විදිහට මේ දේ වෙයි කියලා හිතාගෙන ඉන්නේ. අන්න එතකොට තමයි පින්තුනේ ඔය මම මගේ කියන සංකල්පයෙන් බැඳෙන්නේ. ඒ කියන්නේ මම මගේ කියන සංකල්පයත් මේ කියන දෘෂ්තිය දෙක එකට ගාන්න බැඳිලා යනවා. මම මගේ වෙනවා. තණ්හාව ඇති වෙන්න හේතුව වෙන්නේ ඔන්න ඕක. ත්‍රිවිල් එකට ආස හිතුනේ මොකද? මං කැමති විදිහට නේ කියලා. හැබැයි දැනගත්ත ගමන් මං කැමති විදිහට නෑ කියලා මොකද උනේ? තණ්හා වුණාද? නෑ. කිසිම තණ්හාවක් නෑ දැන්. අනේ පා. දරුවා. දෙන්නේ දරුවෙක් හදන්න ගිහිල්ලා. දැන් මේ දරුවව හදන්න හරි ආසයි දරුවෙක් අපිට හම්බුනා නම් කියලා දෙන්න හිතන් ඉන්නවා. එක පාට මර දෙයියෝ පහල වෙලා ගියනවා. දරුවෙක් ඕනද? මේ ඉන්නේ දරුවා. උඹලට හම්බෙන්නේ ඉන්න. ඔළු භාගයක් විතර තියෙන. අනිත් පැත්ත සම්පූර්ණයෙන්ම කළු ගැහිච්ච පාන්සු පිතාතික් වගේ පොඩි එකෙක් වෙන්නනවා. දැන් ඔබට ඔය දරුවා ඕනේ. ඔය දරුවාට ඔබ තණ්හාද? දැන් තණ්හාව ඇයි දැන් එන දරුවා හැදේ? හම්බෙන්නේ කවුරුද කියලා දැනගෙනද හැදේ? නෑ. එහෙනම් ඔබ හැමතිස්සෙම හිතාගෙන ඉන්නේ මොකද්ද? ඔබ හිතන් ඉන්න දේ මේ. ඒක නිසා තමයි පිටුදුනේ ඔබට ඇලෙන්නේ. නමුත් පින්වතුනි මේ ලෝකේ ධර්මතාවයක් තියෙන්නේ ඔබ හිතන් ඉන්නේවා වෙන්නේ නැහැ මේ ලෝකේ. අන්නේ ධර්මතාවයේ තේරුම් ගමු. එහෙනම් ඔය ඔබ හිතන් ඉන්න විදියට වෙයි කියලා හිතෙනවා නම් යම් අවස්ථාවක ඔන්න ඕකම තමයි පින්වතුනි අවිද්‍යාවේ කොටසක් වෙන්නේ. මම මගේ කියන දැන හටගන්නේ ඒකනේ. ඇයි මම මේකට මගේ අත කියන්නේ? මේ අතට ඇයි මම මගේ අත කියන්නේ? මම මොකද්ද කියන්නේ? ඒක මම එයා කරනවා. අන්න මේක මගේ අත. අර මහත්තයාට තියෙන අත. මම ඒකට මගේ අත කියන්නේ නැහැ. ඇයි? ඉස්සියන් ඉස්සියන් ඉස්සියන් ඉස්සියන් කොට ඉස්සෙනවා නැහැ මේක ඉස්සියන් ඉස්සියන් ඉස්සියන් කොට ඉස්සෙනවා අන්න එහෙනම් පිටුදින් මේක මගේ වසඟේ තියෙනවා මේක ඒක නිසා මම මගේ කියලා මේක හොල්ලගෙන ඉවරයි එහෙනම් අර වසඟේ තියෙනවා කියන දෘෂ්ටියට පත් වෙච්ච එක මම මොකද වෙන්නේ ඒක මම වෙනවා මගේ වෙනවා මගේ වෙනවා මම වෙනවා දරුවෙක් ගත්තොත් එහෙම ඔබට ඉන්නවා දරුවෝ දෙන්නේ එක දරුවෙක් ඔබ කියන දේ අහලා හොඳට ඉස්කෝලේ ගිහින් හොඳට වැඩ කරනවා අනිත් එක ගංජ ගහන්න යනවා ඕකේ පළවෙනි එක ගැන කතා කරද්දී උඹ මොකද්ද කියන්නේ ආ මේ මගේ එක අනික එක හා බො මූණ මගේ දෙන්නේ ඇයි මූ මගේ දෙන්නේ මගේ වසඟේනේ මං කැමති විදිහට නැති හින්දා ඕකම වෙනවා ගංජා විකුණන මහත් එකේ ගෙදර එක්කෙනෙක් ගංජා විකුණන ගහනවා ඒ විකුණන ඒ ටික කරනවා අනිත් කෙනා ඉස්කෝලේ යන්න යනවා ඕකම අනිත් පැත්තට වෙන්නේ නැද්ද හපෝ මූණ මගේ කියන්නේ මේ මූමේ ඉස්කෝලේ යනවා ඉස්කෝලේ මහත් එකේ ගෙදර මූ මේ ඉන්නේ මගේ එක ඇයි මගේ එක ඇයි මගේ කවුනේ තේරුම් මගේ වසඟේට පවතින එක එනම් හැමතිස්සෙම පිංගුදින මේ මුලා දෘෂ්ටියකට වැන්නාම මගේ වසගේ තියෙනවා කියලා අන්න එතකොට ඔය මම වගේ කියන සංකල්පයක් හටගන්න පටන් ගන්නවා ලොකු වටිනකමක් එනවා ඔන්න ඔය ලොකු වටිනකමක් ඇවිල්ලා මම වගේ කියන සංකල්පයෙන් බැඳෙනවා නමුත් ඔය දෘෂ්ටිය මුලාවක් අපි බලමු එහෙනම් මුලාවෙන් නිදහස් වෙන්න මොකක්ද එහෙනම් ඇත්ත කියලා ඇත්ත තමයි පිංගුදින හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කියන සතංගතෙන් වාසි දේශනා කරන්නේ. ඔන්නෝග තමයි ලෝකයේ සනාතනික සත්‍යය. බුදුන්ගේ වාදය. යේ ධම්මා හේතු පබ්බවා තේසං හේතු තථාගතෝ ආහ. තේසං චේව නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ. එහෙනම් මේ මහා ශ්‍රමණයාගේ වාදය මොකද්ද? හේතුඵල වාදය. හේතුඵල වාදය දන්නේ නැතුව පින්වතුනි නිවන් දකින්න බෑ. එහෙනම් ඔබ හේතුඵල වාදයේ කතා කරලා නැත්තම් නිවන් දකින්න හම් වෙන්නේ නෑ. හැබැයි හේතුඵල වාදයේ කියන්නේ මේ මුළු පටිච්ච සමුප්පාද විවරණයම නෙමෙයි. අවිජ්ජා පත්‍ය සංඛාරා අවිජ්ජා මූලික ආදී වශයෙන් එහෙම කියන්න ඕනේ නෑ. හේතු චතුස්තකයයි පත්‍ය චතුස්තකයයි එහෙම කියන්න ඕනේ නෑ. එතන විභංග කරන්න ඕනේ නෑ. කරන්න තියෙන්නේ මොකද්ද හේතුඵල සම්බන්ධය අවබෝධිත කරගන්න. අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප ඔක්කොම කියාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. නැත්නම් ඉතින් පද දන්නේ නැතිව නිවන් දකින්න බෑනේ. පද දන්නේ නැතිව සෝතාපන්න වෙන්න බෑනේ හිනා. කාල තිබු පුත්‍රයා සෝතාපන්න වෙනකොට ගාත කීයක් දැනන් හිටියද? කාල තිබු පුත්‍රයා කියලා කියන්නේ අනේ මිල සිටුතුමාගේ පුතා. අනේ මිල සිටුතුමාගේ පුතා සෝතාපන්න ඵලයට පත් වෙනකොට පද කීයක් දැනන් හිටියද? එකක්වත් නැහැ. ඇයි? බුදුහාඳුර සත්‍යක්‍රියාවක් කළා. අදහස වැටහෙවා පද මතක නොතිබීවා කියලා. අදහස වැටුණා පද දන්නේ නැහැ එකක්වත්. අනේ මිල සිටුතුමා ඊළඟට මා බණ ඇහුවා. ආ කියොම් බලන්න මොනවද කියලා? ඵලයෙන් දාද කිව්වා අනේ මේ ඇයි මතක නැහැ. දෙවෙනි තුන්වෙනි දවස් වෙනකොට ඔන්න සෝතාපන්න ඵලයට පත් වුණා. ධර්ම අසුරණේ තුල. එදා යනවා ගෙදර. දැන් සල්ලි ගන්න. සල්ලි වලට බණහන්න ගියේ. තාත්තා කිව්වා සල්ලි දෙන්න බණහන්න කියලා ගිහිල්ලා. හැබැයි මේ මොහොත වෙනකොට තීගොඩේ එකම ගාථාවක්වත් මතක නැහැ. හැබැයි අදහස වැටහිලා නේද? එහෙනම් පද මතක හිටින්න ඕනේ ඔබටද දේශක වහන් දේශකයන් වහන්සේලාටද? දේශකයන් වහන්සේලායි පද ඕනේ. ඔබට ඕනේ මොකද්ද? අදහස විතරයි. අදහස දන්නවා නම් ඒ අදහසට පොල් ගහ පොල් ගහ පොල් ගහ ගේ කීඩියක් පවන්නේ. පොල් ගහ කියනකොට ඒ අදහස වැටෙනවා නම් හරි. පදේ නෙමෙයි වැදගත්. අදහසයි වැදගත්. එහෙනම් අදහස මතු කරගන්න. දැන් එහෙනම් බලමු මේකේ හේතුම් පටිච්ච සම්භූතං කිව්වේ මොකද්ද කියලා. මේ මහා සාර ධර්මයක්. ඒකයි මම කියන්නේ මේ උත්තරයන්ගේ ওই ධර්මයේ ඇදලා ගන්න මහා ධර්මදරයි ඔබ ධර්මයේ කතා කරන උදේ උත්මියොත් එක්ක ඔබට නියමෙට තේරුම් කළාද? හේතුම් පටිච්ච සම්භූතං හේතුම් ගැළපිලා බැඳීමෙන් නිත්‍යමාන වෙනවා. හේතුම් ගැළපිලා බැඳීමෙන් නිත්‍යමාන වෙනවා. හේතු භංගා නිරුජ්ජති. නිරුද්ධයි කියලා කියන්නේ තේරුදෙලි නිරෝධා වෙනවා කියන එක. ඔන්න හොඳට බලන්න. හේතුන් ගැළපිලා බැඳීමෙන් උදා වෙවි තියෙන එක. හේතු නැති වුණහම මොකද වෙන්නේ? නිරෝධා වෙනවා. ඔන්න වැරදි වචනයක් ඇහුණා. වැරදි වචන දෙකක් ඇහුණා. එකක් මොකද්ද? ඇති වෙනවා කිව්වා. අනිත් වචනේ මොකද්ද? නැති වෙනවා කිව්වා. සම්බුද්ධ ශාසනයේ ඇතිවීම තහනම් නැතිවීමත් තහනම්. ඇතිවීම සාස්වතයි, නැතිවීම උච්ඡේදයි. සාස්වත උච්ඡේද දෘෂ්ටි වලට වැටෙන්නේ නැහැ සම්බුද්ධ ශාසනය. එහෙනම් ඇති වෙනවා කියලා කිව්වොත් වැරදි. නැති වෙනවා කියලා කිව්වොත් වැරදි. මොකද මේ ලෝකේ කිසිවක් ඇති වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ. මේ ලෝකේ දේවල් වෙන්නේ තියෙන්නේ උදා වෙනවා, වැය වෙනවා. උදා වෙවි තියෙනවා හේතු ටික සකස් වෙනකල්. හේතු තියෙනකල් උදා වෙවි තිබිලා හේතු නැති වෙනකොට මොකද වෙන්නේ? උදා වෙන්නේ නැහැ. ඔන්න හොඳට තේරුම් ගන්න. දැන් අපි හිතමු ලයිට් එක, මේ බල්බ් එක තියෙනවා මෙතන. දැන් මේකේ ස්විච් එක දැම්මොත් මේකෙන් ආලෝකය එනවා. මේ ආලෝකය උදා වෙවි තියෙනවා. මම දැන් ස්විච් එක ඔෆ් කළොත් මොකද වෙන්නේ? නැති වෙනවද? නැති වෙනවා කියන්න බෑ. මොකද උනේ? වැය වෙනවා. එහෙම නැත්නම් නිරුදා වෙනවා. උදා වෙවි තිබුණා. දැන් අර හේතු ටික තියෙනකන් උදා වෙවි තිබුණා. හේතු එකක් හරි නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? නිරුදා වුණා. ආයෙ උදා වෙන්නේ නැහැ. ආයෙ උදා වෙන්නේ නැහැ. එතන නිරුදා. මේ ප්‍රශ්නේ උත්තරයක් දෙන්න. ලයිට් එළිය ඇති වුණා නම් ඔන්න හොඳ කරුණක් කියලා තේරුම් ගන්න. මේ ලයිට් එළිය ඇති වුණා නම් ස්විච් එක ඔෆ් කළාම දැන් ඇති වෙච්ච එකක් නැති වෙන නම් මොකද වෙන්න ඕනේ? කොහෙටද යන්න ඕනේ? ඇති වෙ ඒක ඇති වෙලා නම් දැන් තියෙන්නේ. ඒ ඇති වෙච්ච දේ නැති වෙන්න ඒක කොහෙටද යන්න ඕනේ නේද? දැන් දැන් මට කියන්න. ස්විච් එක දැම්මම කොහෙන් හරි ලයිට් ආවද මේකට? ඔබ දැක්කද කොහෙන් හරි ලයිට් එකක් කැරකිලා කැරකිලා කැරකිලා කැරකිලා ඒක ටක් ගාලා ඒකට ඇවිදිනවා කියලා? නෑ. ඕෆ් වෙලාම දැක්කද ඒ ආපු පාර දිගේ ලයිට් එක ආපු දිහට යනවා? ලෝකෙ කොහෙද දිනවද ඒක ලයිට් තියෙන තැන? එතන ඉඳ ලයිට් ඔක්කොම එන්නේ නෑ. එහෙනම් මොකද්ද වෙන්නේ පින්වතුනි? ලයිට් එන්නෙත් නෑ, යන්නෙත් නෑ. ඒකයි කිව්වේ ඇති වෙන්නෙත් නෑ, නැති වෙන්නෙත් නෑ. වෙන්නේ මොකද්ද? හේතුම් පටිච්ච සම්භූතං. හේතුම් ගැළපිලා විද්‍යාමාන වෙවි තියෙනවා. උදා වෙවි තියෙනවා. හේතු නැති වුණාම උදා වෙන්නේ නැහැ. එහෙනම් කොහෙටවත් යයි කියලා කියන්න පුළුවන්ද දැන්? උදා වෙවි තිබිච්ච දෙයක් දැන් උදා වෙන්නේ නැහැ. එහෙනම් දැන් කියන්න පුළුවන්ද කොහෙටවත් ගියා කියලා? නැහැ. ඔන්න ඔය සංකල්පය හොඳට ඔළුවට ගන්න. මේ මේසේ උදා වෙවි නෙමෙයිද තියෙන්නේ? මේ මේසේ උදා වෙවි නෙමෙයිද තියෙන්නේ? කකුල් හතරයි ලෑල්ලයි ඇන ටිකට පටිච්ච වෙලා ඇන ටිකත් එක ගැළපිලා බැඳීමෙන් විද්‍යාමාන වෙන දෙයක් තමයි මොකද්ද? මේසේ කියලා කියන්නේ. ඇයි පින්වතුනි මම මේකට විද්‍යාමාන වෙනවා කියන්නේ? ඇයි මම මේක ඇති වෙනවා කියන්නේ නැත්තේ? ඇති වුණොත් අල්ලන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ඔන්න මම මේසේ ඇල්ලුවා. දැන් මම මේසේ ඇල්ලලා තියෙන්නේ නෑ. මං අල්ලලා තියෙන්නේ මොකද්ද? ලෑල්ල. මම යටින් ඇල්ලුවා. දැන් මම මේසේ ඇල්ලලා තියෙන්නේ නෑ. කපුල. එහෙනම් මං කොහෙද ඉන්නේ මේසේ ඇල්ලන්නේ? මට මේ මේසේ ඇල්ලන්න පුළුවන් වේද කවර කවදාක්වත්? බෑ. ඉතින් එහෙනම් කොහොමද මේසේ? එහෙනම් කො මේසෙ හොඳට අවබෝධ කරගන්න. එහෙනම් මේ මේස කියන්නේ මොකද්ද? හේතුම් පටිච්ච සම්භූතම්. මේ සම්භූතයක් මේ තියෙන්නේ, විද්‍යාමාන වෙවි තියෙනවා මේක. හේතු නැති වෙච්ච එක මම මොකද වෙන්නේ? ආයි උදා වෙන එක නතර වෙනවා. එහෙනම් මේ මේසෙත් උදා වෙවි තියෙන හැමතිස්සෙම. ඇණයක් හරි කැඩිලා හේතුවක් නැති වෙච්ච ගමන් මේ ස්වභාවයේ මක් වෙනවද? නිරෝධා වෙනවා. ඔබත් එහෙමයි. ඔබ හුස්ම ඇද ඇද හුස්ම ඇද ඇද මොකද කරන්නේ? උදා කර කර උදා කර කර තියෙනවා ඔබගේ පඬ. කවුරු හරි කෙනෙක් බෙල්ල මිරිකු ගම මොකද ඔබට වෙන්නේ? නිරෝධා වෙනවා. නැති වෙනවා නම් යන්න එපා කොහෙද? ඇති වෙලා දෙවිච් එක ඔන්නේ යනවා කියලා නෑ, නිරෝධා වෙනවා. ඒ ශරීරය ඇතුලේ නිරෝධා වෙනවා. වෙන ශරීරයකට උදා වෙන්න පටන් ගන්නවා. රහතන් වහන්සේගේ පරිනිර්වාණය කියන්නේ මොකද්ද? ඔය අග්නි වජ්ජිගොත්ත පිරිමැදිය බුදුහාඳුරන්ගෙන් අහනව නේද? බුදුහාඳුරන් රහතන් වහන්සේ පරිනිර්වාණය පස්සේ කොහෙද යන්නේ කියලා? කොයි දිශාවටද යන්නේ කියලා? ඒලයි බුදුහාඳුරු කියනවා වජ්ජිගොත්තේ මෙතන දර ටිකක් ඇවිලෙනවා කියලා හිතන්න. ඔය දර ටික ඇවිලිලා ඇවිලිලා ඇවිලිලා ඇවිලිලා ගින්දර නිවිලා ගියා. මේ ගින්න කොහෙටද ගියේ? ඔන්න ඒක ප්‍රශ්නේ. මේ ගින්න කොහෙටද ගියේ? අනේ ස්වාමීනි, ගින්න කොහෙටද ගියේ කියලා කියන්න බෑ. දර නිසා හටගත්ත ගින්න දර නැති වෙන නිසා නැති වුණා. එහෙනම් වජ්ජිගොත්තේ අවිද්‍යා තෘෂ්ණා නිසා හටගත්ත, එහෙම නැත්නම් රාග ද්වේෂ මෝහ නිසා හටගත්ත යම් જાතියක් තියෙනවා නම්, විද්‍යාමාන වෙවි දිවිච්ච જાතියක් තියෙනවා නම්, උදා වෙවි දිවිච්ච જાතියක් තියෙනවා නම්, රාග ද්වේෂ මෝහ ප්‍රහාණය වීම තුළ නිරුදා වෙනවා. කොහෙටද ගියේ කියලා කියන්න සාර ධර්මයේ මෙන්න මේකයි තේරුම් ගන්න ඕනේ බුදුදහම තුළ. හොඳට විමස විමස බලන්න. මේ වස්තුවක් ලෝකේ හට ගන්න හැටි මේ කියන්නේ. වස්තු මේ ද්‍රව්‍ය වස්තු සත්ව පුද්ගල ඔය කියන හැම කෙනෙක්ම මේ ජාතිය. එතකොට දැන් මොකද මේ වෙන්නේ? උදා වෙවි තියෙනවා. උදා වෙන්නේ හේතු සපේනකම් විතරයි. එහෙනම් හේතු සපේනකම් උදා වෙවි තියෙනවා. හේතු සපේන එක නතර කරගොම ඇය වෙනවා. නැත්තම් උදා වෙන්නේ නැතිව තියෙනවා. මෙතනින් යහට. ලයිටර් එක කියන එක හැමෝම දන්නවනේ. ලයිටර් එක කියන්නේ ඔය ලයිටර් එකක් ගැහුවාම මොකද වෙන්නේ? ගින්නක් විද්‍යාමාන වෙනවා. ඔය ගින්න ඇදලා තින්නේ මොනවද? ගිනි ගන්න දෙයක් තියෙනවනේ. ඔක්සිජන් තියෙනවනේ. උෂ්ණත්වයක් තියෙනවා. ඔය තුනේ එකතුව නේද බිඳදෙන ගින්න කියන්නේ. නෑ, ඔබට පුළුවන් ගින්න අල්ලන්න. නෑ, ගින්න අල්ලන්න බෑ. ගින්න කියන්නේ ඵලයක්. ඵලයක් නෙමෙයි බිඳදෙන අල්ලන්න පුළුවන් හේතු ටික විතරයි අල්ලන්න පුළුවන්. හේතු වෙන වෙන වැල්ලු හැකි ඵලය අල්ලන්න බෑ. එහෙනම් දැන් මේ ගින්න කියන එක හැදෙන්නේ කොහොමද? හේතු ධන හේතු ධන හේතු සමානයි ඵල. ඔහොම නේද ගින්න හැදෙන්නේ? ඔය හේතු ටික ගැළපීලා බැඳීමෙන් ගින්න විද්‍යාමාන වෙනවා. ඒක හේතුවක් හරි නැති වුණොත් නෑ. එහෙනම් ලයිටරේ ගහලා අර බටන් එක ඔබාගෙන ඉඳද්දි ගින්දර හෝ ගාලා උඩට එනවා. ඒ බටන් එක අතහැරියොත් මොකද වෙන්නේ? කොහෙටද ගින්න ගියේ? ඒව කියන්න පුළුවන්ද? නෑ. මොකද උනේ? බටන් එක තියන් ඉන්නකන් ඔබ හේතු සපේන්න අරිනවා. හේතු සැපේනකල් මේක උදා වෙවි තියෙනවා. අරක අතහැරිය ගමන් මොකද උනේ? හේතු එකක් නැති වුණා. ඒක නිසා මොකද වෙන්නේ? ඵලය නිරුදා වුණා. ආයෙ උදා වෙන්නේ නෑ. උදා වෙවි දිවිත් එක උදා වෙන්නේ නෑ. වතුර මලක් ගන්න. වතුර මලකින් වතුර විඳිනවා හොගාන. එක පාට කවුරු හරි කෙනෙක් වතුර එන එක නවත්තනවා. දැන් මොකද වෙන්නේ? දැන් වතුර මලට මොකද වුනේ? දැන් වතුර මලට මොකද්ද වුනේ? කොහෙටද ගිය වතුර මල? හොයම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කොහෙටද ගියාද? නෑ, හොඳට දකින්න මේ ධර්මයේ මේක. වතුර මල කොහෙන් ගියේ නෑ. මොකද වුනේ වතුර මලට? උදා වෙවි තිබුණා, දැන් නිරෝධ වුණා. එච්චරයි. එහෙනම් හේතු තියෙනකන් නේද තිනදී ඵලයක් විද්‍යාමාන වෙන්නේ? ඕකට ඔබගේ කැමැත්ත බලපානවද? හොඳට අවබෝධයෙන් කතා කරන්න. ඕකට ඔබේ කැමැත්තක් බලපානවද? නෑ, හේතු තියෙනකම් මොකද වෙන්නේ? ඵලය හැදෙනවා. හේතු නැති වෙච්ච එකම ඵලය ඉවරයි. එහෙනම් දැන් මට එක දෙක උත්තරයක් දෙන්න. අද ඔබගේ දරුවා ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද? නැත්නම් ඒකට අදාළ හේතු දින හින්දාද? එහෙනම් හේතු නිසා, හේතු නිසා විද්‍යාමාන වෙවි තියෙනව නේද? හේතු නිසා උදා වෙවි තියෙන වස්තුවක් නේද ඔබගේ දරුවා? එන එක හේතුවක් කර නැති වුණොත් මොකද වෙන්නේ? නිරුදා වෙනවා එතනින් එහාට. එතනින් එහාට උදා වෙන එක නතරයි. යන්නේ පුතේ පුතේ පුතේ නැගිරින්න පුතේ පුතේ නේ. නිරුදා වෙලා එතනම උදා වෙනවා. හිත එකක් එකක් නෑර උදා වෙවි තියෙනවා මේක. මැරුණා. ඒ කියන්නේ මොකක්ද? නිරුදා වුණා. මෙතර වෙලා උදා වෙවි දිවිච් එක නිරුදා වෙලා ගියා. එහෙනම් දැන් ඔබ හොඳටම දන්නවා ඔබගේ දරුව ජීවිතෙන් අතර ඉන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. එහෙනම් පිටුදෙලි ඔබගේ කැමැත්ත වැදගත්ද? ඔබගේ කැමැත්තට ඇති බව කියන එක පිටුදෙලි අවිද්‍යාව නෙමෙයිද? එහෙනම් දැන් කැමැති විදියට තියෙයි කියලා ත්‍රිවිල් එකක් ගත්තේ. කැමති විදිහට තියෙයි කියලා ත්‍රිවිල් එකක් ගත්තේ මොකටද? අන්න අවිද්‍යාව. ඒක නිසා නේද ඒකට ඇලුනේ? කැමති විදිහට තියෙයි කියලා හිතිච්ච ගමන් ඇලුණා කියලා. නමුත් ඇත්ත සත්‍ය මොකද්ද? හේතුන් ගැළපීලා සකස් වීමෙන් විද්‍යාමාන වෙනවා. හේතු නැති වුනහම නිරුදා වෙනවා. ඔන්න ඇත්ත. එහෙනම් දැන් මට කියන්න බින්දුනේ, ඔබ දන්නවද ඔය දරුවා නිරුදා වෙන වෙලාව? වෙලාවක කියන්න පුළුවන්ද? කොයි මොහොතේ කොහේදී මොනවා වෙලා නිරුදා වෙද කියලා කියන්න පුළුවන්ද? ඕනේ වෙලාවක වෙන්න පුළුවන් නේද? එහෙනම් පුදුමාකාර අවිනිශ්චිතයි නේද? පුදුමාකාර විදිහට අවිනිශ්චිතයි නේද මේ? එහෙනම් පින්වතුනි, තමන්ගේ දරුවා අවිනිශ්චිත නිසා තමන්ව පෙදෙනවද නැද්ද? තමන්ගේ දරුවාගේ අවිනිශ්චිතකම නිසා තමන් පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඔබ උදේ ඉඳලා රෑ වෙනකම් පෙළෙනවා. ළමයාට පොඩ්ඩක් කැස්සක් ආව නම් පෙළෙනවද නැද්ද ඔබ? පෙළෙනවා. ළමයා වැඩ ඇරලෙනකොට පොඩ්ඩක් පරක්කු වුණොත් එහෙම පහ පැන්න නම් අම්මා කොහෙද ගෙලින්ම නතර වෙන්නේ? කෙලින්ම පාරයි නතර වෙන්නේ. ඇයි ඒ? පෙළෙනවා. මොනවා වුණාද දන්නේ. මොනවා වුණාද දන්නේ. අලියේ වාහනේක හැපුණාද දන්නේ. මොකෙක් හරි උස්සන් ගියාද දන්නේ. ඔය දන්නේ අනේ දන්නේ කී කී මොකද වෙන්නේ? මහා පෙළිල්ලකින් පෙළෙන්න පටන් ගන්නවා. ඉතින් වසඟේ පවතිනවා නම් පෙළෙන්න ඕනේද? ඈ තමන්ගේ කැමැත්ත තියෙනවා නම් පෙළෙන්න ඕනේ නෑ. තමන්ගේ කැමැත්තක් තියෙනවා නම් දරුවා මැරෙන්නේ නෑ නේද? එහෙනම් දරුවා මැරෙන්නේ නෑනේ කවදක්වත්? තමන්ගේ කැමැත්තට මේ ලෝකෙ වෙනවනේ. අද ඔබගේ වාහනේ ඔය පාරයි නවත්තලා ආපුවා ඇති. ඔතනින් බස් එකක් එහෙම එහෙට මෙහෙට ගියොත් එහෙම ඔබ පෙළෙන්න පටන් ගන්නවද නැද්ද? තමන්ගේ ජීවිතය තුළින් නිවන් දකින්නේ පෙළෙනවද නැද්ද? තමන්ගේ මෝටර් සයිකල් එක හරි ගමන්නේ මග නතර කරලා ආවා. බස් එකක් යනකොට දඩ දඩ ගාලා සද්දෙකුත් ආවා. දැන් බණ අහනවද පෙළෙනවද? පෙළෙනවා. අනේ ඔබගේ වාහනේට මොකුත් වෙලා නැහැ. ඒක හොඳට තියෙනවා. නමුත් පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඇයි පෙළෙන්නේ? හැම්පුණාද දන්නේ. හැප්පුණාද දන්නේ නැහැ. කැඩුණාද දන්නේ නැහැ. හීරුණාද දන්නේ නැහැ. එහෙනම් මට කියන්න තියෙන්නේ ඔය තණ්හා වෙලා ලං කරගන්න ඔය වත්තු එකක් එකක් නිසා ඔබ පිළිනවද නැද්ද? ඔය අතේ ඉන්න දරුවා නිසා පිළිනව. ස්වාමි පුරුදියා නිසා පිළිනව. බිරිඳ නිසා පිළිනව. ඊළඟට අම්මා තාත්තා නිසා පිළිනව. ඥාති හිත මිත්‍රාදී වලින් නිසා පිළිනව. එහෙනම් යම් තැනක මම මගේ වුණා නම් මොකද වෙන්නේ? පිළිනව. කොහේ නවත්තන්නද? අපි කතා කරා. එතකොට එහෙනම් මොකද්ද වෙන්නේ? ඔන්න පෙළෙනවා. පුදුමාකාර පෙළීමකින් පෙළිපෙළී යනවා. එහෙනම් පිටින් ඔබ ආස කරන එක වස්තුවක් කියන ඔබ පෙළියන්නේ නැති. ඔබ ආස කරන එකම එක වස්තුවක් කියන ඔබ පෙළන්නේ නැති. තියනවද? එකක් නෑ හොයාගන්න. එහෙනම් එකක් එකක් නෑර ඔබ පෙළෙනව නේද? ඉතින් පින්වදනි මොකටද පින්වදනි එහෙනම් මේ තමන්ව පෙළන වස්තු තමන්ව පෙළන දුකටපත් කරන වස්තු සාරයිද? සාරයිද? නෑ මහා සාරයි. ගිනි කොටවලනේ. එහෙනම් මොකටද ගිනි ලං කරගන්නේ? මොකටද ගිනි ලං කරගන්නේ? දැන් මෙහෙමයි. චූටි දෙයක් තියෙනවා කියන්නේ. ෆෝන් එකක් රින් වුණා කියලා එහෙම බලන්න එපා. තමන්ගේ වැඩේ කරගෙන යන්න. ඇයි ධර්මය අහන්න හම්බුනේ මොහොම කාලයකට පස්සේ? මනුස්ස ජීවිතයක් හම්බ වෙනවා කියන්නේ මොහොම කාලයකට පස්සේ. පරිසම් වෙන්න ඕනේ. කොහොම කළත් ෆෝන් එකක් දෙකක් රින් වෙනවමයි. දහ පාරක් කිව්වා. ඒකට හේතුව සමහර අය ෆෝන් එක ඕෆ් කරන්න දන්නේ නැහැ. ඉතින් දරුවෙක් දීලා එවන වාචියම්මේ මොයවි ඉවර වෙච්ච ගමන් කෝල් එකක් දෙන්න අපි ආයෙලා කියන්න. ඒ කිසිම අසාධාරණයක් නැහැ ඒකේ. ඉතින් ඒ ආච්චි අම්මා දන්නේ නැහැ ෆෝන් එක ඕන් කරගන්නේ කොහොමද කියලා. ඉතින් එතකොට ඔය ෆෝන් එක රින් වෙනවා. ඉතින් ඒකට ඔබ ගැටුනොත් එහෙම ඒක සුදුසු නැහැ. කොහෙන්ද ආවේ? කවුද මේ කිව්වනේ දැන් ඕෆ් කරගන්න කියලා? කොහොම බලන්න කීකේ බලන්න එපා. Tamanට දිනන මේ ලොකු රාජකාරියක් කරන්නේ. ඇයි මම බල කියන්නේ කාටද? ඔබට. ඔබට බල කියන්නේ. ඔබට. ඔක්කොටම නෙවෙයි. ඔබට විතරයි මම බල කියන්නේ. දැන් මම ඔබට බල කියනවා ඉස්සරහ තියාගෙන ඔබ වටේ පිළිමෙලොත් එහම ආයි බල කියන්නේ මම යනවෙන්න. නේද? හොඳ වෙලාවට තව කට්ටියක් හිටියේ. එන හිතා ගන්න මම මේ ඔබට බල කියන්නේ විතර ඔබට නිවන් දකින්න. ඔබයි මායි විතරයි මෙතන ඉන්නේ. ඔබගේ නිවන උදෙසා මේ දහම කතා කරන්නේ. ඔබ මෙතනින් ගොඩේයි කියලා හිතාගෙන. ඒ ගොඩේ යත්වා කියන මහ කරුණාවෙන් මේ කතා කරන්නේ. මෙත්තාව, මුදිතාව, කරුණාව ඔක්කොම විහිදුවා හරින් මේ කතා කරන්නේ. ඔබට මේක වැටහිවා කියලා. ඔබට විතර නෙමෙයි ඉදිරි අනාගතයේදී මේ පටිගත වෙලා මේ ඇහෙන කවුරුද කෙනෙක් ඉන්නවනේ ඒ අයටත් මේක අවබෝධ වේවා කියලා. අන්තර්ජාලයේ උසේ දැන් මුළු ලෝකෙම ඉන්න අයට මේ බණ අහන්න පුළුවන්. ඒ අහන අයට මේක අවබෝධ වේවා කියන මහා ප්‍රාර්ථනාව හිම්බන කියන්නේ. එහෙනම් ඔබට හරි වාසි ඉස්සරහින්ද කියන මට අහන්න හම්බෙනවා. එහෙනම් බිනදෙන මේ මහා ගිනි ගොඩවල් නේද ඔය කියන්නේ? එකක් එකක් නෑර තමන්ට ගිනි දෙනවද නැද්ද? ගිනි දෙනවා. එහෙනම් බිනදෙන ඔය ගිනි දෙන වස්තු සාරයිද? අසාරයි. ගන්න කිසිම හරයක් නෑ. ගත්තොත් පිච්චෙනවා. ෆෝන් එක මේ ෆෝන් එකේ අයිතිකාර මහත්තයා මේ ෆෝන් එක නිසා පෙළෙනවද නැද්ද? මම පෙළෙනවද ඔබ නිසා? නෑ. ඔබගේ දරුවා නිසා ඔබ පෙළෙනව මම පෙළෙනවද? නෑ. එහෙනම් පෙළීමට හේතුව මොකක්ද? පෙළීමට හේතුව මොකක්ද? ඔය පෙළීමට හේතුව මොකක්ද? මේ සරලව ගන්න. තණ්හාවනේ. ඔය පෙළීමට හේතුව මොකද්ද? තණ්හාව. ඇයි? ඔබගේ දරුවා හේතුන්ගෙන්ද හැදිලා තියෙන්නේ නැද්ද? ඔබ වශයෙන් දිනනවාද? අවිනිශ්චිතයිද? අවිනිශ්චිතකම නිසා පෙළෙනවාද? පෙළෙනවා. යාපනේ කන්ද සාමිගේ දරුවා. හේතුන්ගෙන්ද ඇදින තියෙන්නේ? ඔව්. ඔබ වාසගේ තියෙනවද? නැහැ. අවිනිශ්චිතයිද? ඔව්. ඔබ පෙළෙනවද? ඔබ පෙළෙනවද? නැහැ. එහෙනම් ඔබ පෙළෙනවද? නැහැ. හැබැයි මේ දරුවා නිසා ඔබ පෙළෙනව නේද? ඔබේ දරුවා නිසා. එහෙනම් දැන් මේ මම මගේ කියලා අල්ලගත්ත එක මොකද්ද මේ කියන්නේ? මේ තණ්හාව. ඔන්න පින්වතුනි, එහෙනම් ඔබ දැකගත්ත එක දෙයක් දුකට හේතුව මොකද්ද? තණ්හාව. දැන් ඔබට ප්‍රත්‍යක්ෂ වුණා නේද ওই උපමා උපමේ වලින් මේ දුකට හේතුව තණ්හාව කියලා? දැන් මෙතනින් එහාට දුකට හේතුව තණ්හාව කියලා ඔබ දන්නේ මං කියපු හින්දාද? බුදුහාමුදුරුවෝ කියපු හින්දාද? ත්‍රිපිටකයෙන් ආපු හින්දාද? පරම්පරාවෙන් ආපු හින්දාද? නෑ, ඔබට ප්‍රත්‍යක්ෂව වැටහිච්ච නිසා. ඔන්න ඕකයි තථාගත ධර්මය කාලාමයන්ට බුදුහාමුදුරුවෝ දේශනා කළේ නෝක. දැන් ආයි පොතෙන් පතෙන් ආවා කියලා ගන්න දෙයක් නෑ. ඔබට ප්‍රත්‍යක්ෂව වැටහුණා. ඔය දුකින් තුනෙන් එකක් විතරයි කතා කළේ. ඔය දුකට කියෝ පෙළීමනේ. ඔය ඔන්නතර හැදෙන පෙළීමට කියනවා පිංගුදිනේ දුක්ඛ දුක්ඛේ කියලා. ඔය දුක්ඛ දුක්ඛේ නිදහස් වෙන්න බෑ මෙලෝ එක්කෙනෙකුට. හැම කෙනෙකුම ඔය දුක්ඛ දුක්ඛෙන් පෙළි පෙළි ඉන්නේ. ඇයි ඔබ ගයක් හදව දොරවල් දාලා හොරකම් කරයිද දන්නේ? නිදා ගන්න යනවා ගෙදර වටේ වස්තුවක් එළිය දාලා. ඕක මතක් වුණොත් එහෙම නින්දේ ඇයිද? හුරු අරයි ඇයිද දන්නේ? ඉතින් පෙළෙනවා. හුරු අරයි ඇයිද දන්නේ නැහැ කියලා පෙළෙනවා. ගින්න තහුවේද දන්නේ නැහැ කියලා පෙළෙනවා. වතුර ගහගෙන ඇයිද දන්නේ නැහැ කියලා පෙළෙනවා. රජුරු අරයි ඇයිද දන්නේ නැහැ කියලා පෙළෙනවා. ඉතින් නොපෙළෙන එක තැනක්වත් තියෙනවද බලන්න? හරි. දැන් ගම්ම එනවා. අනිත් දුක් දෙක මේ හේතුන්ගෙන් හටගත්ත වස්තු උපාදාන කරගත්තොත් ආස හිතුනොත් මේක වස්තුවකට ඔබ ඔය ආස හිතුනේ ඒ හේතුන්ගෙන් විද්‍යාමාන වෙන ඵලයට නේද? ඔවුද නැද්ද? හේතුන්ගෙන් විද්‍යාමාන වෙවි තියෙන ඵලයට නේද ඔබ ආස හිතුනේ? දැන් ඔබ ආස හිතෙච්ච දේ විනාශයට පරිණාමය වෙනවට කැමතිද? විනාශයට පරිණාමය වුණොත් අඳන්න වෙනවද නැද්ද? එහෙනම් මහා දුකක් නේද ඒක විනාශයට පරිණාමය වීම? නිකන් දියදී වගේ නෙමෙයි ඔබ ආස වුණානේද? එහෙනම් ආස වෙච්ච දෙයක් විනාශයට පරිණාමය වෙනකොට මහා දුකයි නේද? එහෙනම් එහෙම නොවි තියාගන්න නම් මොකද කරන්න ඕනේ? ඒක ඒ විදිහට තියාගෙන ඉන්න නම් මොකද්ද කරන්න ඕනේ? හේතු සපයන්න ඕනේ. හේතු සපේනවා. හේතු සපේන තාක්කල් අර ඵලයේ අර විදිහට තියනවා නේද? හේතු සපයන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අර ඵලයේ විනාශයට පරිණාමය වෙනවා නේද? විනාශ යමක් විනාශයට පරිණාමය වීම නිසා මහ දුකක් හට ගන්නවද නැද්ද? ඔබගේ අම්මා විනාශයට පරිණාමය වීම හේවත් මිය ගියාට පස්සේ ඔබ පපුව බදාගෙන අඬන්නේ නැද්ද? අඬන්නේ නැද්ද? අඬනවා. එහෙනම් විනාශයට පරිණාමය වීම නිසා මහ දුකක් හට ගන්නව නේද? විනාශයට පරිණාමය නොවි තියාගන්න නම් මොකද කරන්න ඕනේ? ඒකේ ලෙස පවත්වගෙන යන්න හේතු සපයන්න ඕනේ. ඉතින් හේතු සපයන එක සැපයක්ද? හේතු සපයන එක සැපයක්ද? නෑ, ඒකත් මහා දුකක් නේද? එහෙනම් පින්වතුනි, කොටි වලිගේ අල්ලගත්තා වගේ නෙමෙයිද යමකට තණ්හා කරනවා කියලා කියන්නේ? යමකට තණ්හා වෙච්ච ගමන් පින්වතුනි, ඒක එලෙස පවත්වාගෙන යන්න හේතු එකතු කරන්න ඕනේ. හේතු එකතු කරන්න එකතු කරන්න අරක පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි හේතු එකතු කරන එක නතර වෙච්ච ගමන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? විනාශයට පරිණාමය වෙනවා. දැන් ඉතින් ආයි අඬනවා. එහෙනම් පිංගුදිනේ ඔය දෙකෙන් ගැලවෙන්න පුළුවන්ද ඔබට? ඔය දෙකෙන් ගැලවෙන්න පුළුවන්ද ඔබට? බෑ. එහෙනම් නිරන්තරයෙන්ම පිංගුදිනේ ඔන්න ඔය කියන දුක් තුනෙන් ඔබ පෙලි පෙලි ඉන්නේ. මොහොතක් මොහොතක් නැර ඔය දුක් තුනෙන් පෙලි පෙලි ඉන්නේ. මොහොකට හරි එකට ඇලුනොත් ඒකේ ලෙස පවත්වගෙන යන්න ඔබ හේතු එකතු කරන්න ඕනේ. ඒකට කියනවා සංඛාර දුක කියලා. හේතු එකතු කර කර ඉන්නවා. උදාහරණයක් ගමු. ඔබගේ අම්මට දීවැඩියාව. දොස්තර මහත්තයා කියනවා අම්මව ජීවත් කරවන්න ඕන නම් උදේට එකපාරක් ඉස්පිරිතාලෙට එන්න ඕනේ, දවල්ට එකපාරක් එන්න ඕනේ, රැට එකපාරක් එන්න ඕනේ. එහෙනම් දැන් අම්මා ජීවිතුන් අතර ඉන්න කැමති කෙනා මොකද කරන්නේ? මොකද කරන්නේ? උදේට එකපාරක් එක්කයි යනවා, දවල්ට එකපාරක් එක්කයි යනවා, රැට එකපාරක් එක්කයි යනවා. ආයි උදේට එහෙමයි, දවල්ට එහෙමයි, රැට එහෙමයි. දැන් මේ සංකාර දුක් වඩ වඩ මොකද මේ කරන්නේ? මොකද මේ කරන්නේ? අර විදිහට තියන් ඉන්න හදනවා. අයියෝ මේක මහ දුක කියලා අතහැරියොත් මොකද වෙන්නේ? අම්මා විපරිණාමයට කියලා විපරිණාමයේ යනදීම නිසා හටගන්න මහ දුකටපත් වෙනවා. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? උණු හිඳ බොන්නත් බෑ. කැල හිඳ අහක දාන්නත් බැරි මට්ටමක් හින්ද ඇවිල්ලා තියෙන්නේ. ඒව නැත්තම් කොටි වලි ගියල්ල ගත්තා වගේ එකක් නේද මේ තියෙන්නේ? පින්වදිනී යමකට තණ්හා කරනවා කියන එක කියන්නේ තනිකර කොටි වලි ගියා. අතෑරියොත් විපරිණාමයි. අල්ලන් ඉන්නව නම් මං කරන්න ඕනේද? හේතු සපයන්න ඕනේ. හේතු සපයන්නත් මහ දුක, අතෑරියාමත් මහ දුක, ඕක නිකන් වියෙන්දිත් මහ දුක. ඇයි? කොයි වෙලාවෙ මොනව වෙයිද දන්නේ නැහැ. ඔන්න බලන්න වෙලද? ඔය දුක් තුනෙන් නිදහස් වෙලා ඉන්න පුළුවන් ද පිටවදී මෙලෝ පුද්ගලයෙකුට? හොඳට හිතන්න මේ කියන කාරණා. නිකන් ඔහේ ඔව් නෑ බෑ කියන්න එපා. හොඳට හිතලා බලන්න මේ දුක් තුන ඔබ තුළට විද්‍යාමාන වෙනවද කියලා. මේ දුක් තුනේ වැටහීම ඔබට වැටුණා නම් පින්වදිනි ඔබ දුක් ආර්ය සත්‍ය දැකපු කෙනෙක් වෙනවා. මේ වැටහීම හොඳට ගන්න. ඔබගේ දරුවව පන්තියේ පළවෙනියෙන් කරන්න හදනවා. ඒ තව උදාහරණයක් මම මේ කියන්නේ. ඔබගේ දරුවව පන්තියේ පළවෙනියා කරන්න හදනවා. එහෙනම් අම්මා මොකද කරන්නේ? අර පන්තියේ පළවෙනි මගේ දරුවා පන්තියේ පළවෙනියා වෙනවා කියලා මම කරගත්තා. තණ්හාවක් ඇති කරගත්තා. දැන් මොකද අම්මා කරන්නේ උදේින් එහා? දැන් මොකද කරන්නේ? උදේ ඉඳලා රෑ වෙනකන් අර ළමයා උසි ගන්නවා මොකටද? පන්තියේ පළවෙනියා කරන්න. හේතු සපයලා සපයලා සපයලා හේතු සමීරණ ළමයා හොඳට ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන යනවා. අම්මට හිතනවා මේ මණේ මට නම් බෑ මේ දුක කියලා අතහැරියොත් මොකද වෙන්නේ? ඌ පන්තිය අන්තිමය වෙනවා. අන්න විපරිණාමෙට ගියා. දැන් ආයෙ දුකයි නේද? ඔය ගිනි බෝම්බෙන් කවද්ද මිදෙන්නේ? ඔන්න ඕවනේ බෝම්බ. යුද්ධ කාලේ මොන බෝම්බද තිබුණේ? මේ තියෙන්නේ බෝම්බ. අල්ලගත්තා නම් බෝම්බේ අල්ලගත්තා වගේ. කොහෙන්වත් ගැලුමක් නැහැ. ඒකයි දිනුදින සතාගතයන් වහන්සේ කිව්වේ සියල්ල දුකයි කියලා. සිය කියන්නේ තමන් අල්ල කියන්නේ අල්ලගත්ත ටික. තමන් වෙහි යමක් අල්ලගත්තා නම් අන්නේ අල්ලගත්ත එකේ හා මහ දුකක් ඇති වෙනවා තමන්ට. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව තේරෙනවා පිඟුදින දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා දුක් තුන. ඔය දුක් තුන රැටුණාද? ඔය දුක් තුනට හේතුව මොකක්ද? තණ්හා. දැන් මං කියනින්දද කියන්නේ? බුදුහාමුදුරුවෝ කියපින්දද කියන්නේ? ත්‍රිපිටකයේ තියෙන හින්දද කියන්නේ? පරම්පරාවෙන් ආපු හින්දද කියන්නේ? නෑ, ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් කියන්නේ. අන්න ඒකයි තථාගත ධර්මයේ තියෙන්නේ. ඉදන් දුක්ඛං අරිය සත්‍යද්දි මේ වික්ක මේ පුබ්බේ අනුසුතේස ධම්මේසු චක්ඛු මුදපාලි. ඔන්න මේ දුක්ඛ ආර්ය සත්‍යය කියා වෙනවැස විරු ධර්මයන්ගේ ධම්මත පහළ වුණා. ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යද්දි මේ වික්ක වේ පුබ්බේ අනුසුතේස ධම්මේසු චක්ඛු මුදපාලි. ඔන්න මේ දුක්ඛ සමුදයයි කියා මේ දුක උපදවන තැනයි කියා. දුකට හේතුවයි කියා. පෙරණු ඇතු විරෝධ ධර්මයන්ගේ දහම් මත පහදස. එහෙනම් දැන් මට කියන්න තියෙන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද වෙන්නේ? මේ දුකෙන් නිදහස් වෙන නම් මේ ලෝකේ තියෙන වස්තු ටික ඔක්කොම වහගෙන වහගෙන යන්නද? දුකෙන් නිදහස් වෙන්න එහෙම පුළුවන්ද කරන්න? නෑ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? හේතුන්ගෙන් හැදිච්ච ඒවා එහෙම නැති කරමුද? මොකක්ද වෙන ගමයක් කරමුද? එහෙනම් මොකද්ද කරන්න ඕනේ? තණ්හාව නිසා මං හටගත්තේ විඳින්නේ මොකද්ද කරවලා දාන්න ඕනේ? තණ්හාව කරවලා දානවා. යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍තිය නලේව. අන්න කරවලා දැම්ම. ඒ තණ්හාවන්ගේ ඉතිරි නැතුව ශේෂ නලු ගල්වලා දානවා දැම්මන. නොයල් මං ඇත්තම් මිදී මං ඇත්තම්. ඔන්න කරවලා දැම්ම. එහෙනම් පින්වදිනේ දුක්ඛ නිරෝධය අදහගත්ත නේද? දුක දැක්ක දුක්ඛ සමුදය දැක්ක දුක්ඛ නිරෝධය දැක්ක. එහෙනම් පින්වදිනේ මේ තණ්හා නිරෝධයෙන් දුක් නිරෝධ වෙනවා කියලා අදෝක දන්නේ දැන් බුදුහාමුදුරු කියපින්ද නෑ. ත්‍රිපිටකයේ දීන ඉඳන් නෙමෙයි. ඒ මොකුත් ඉඳන් නෙමෙයි ඔබට ප්‍රත්‍යක්ෂ අවබෝධය නිසා. එහෙනම් කාලාම වැසියන්න කියපු එක වැරදිද බුදුහාමුදුරු? ඕක තමයි තථාගත ධර්මයේ. ඔය දින තථාගත. අවසානයේදී අරෙන් ආවයි මෙහෙන් ආවයි මෙහෙන් ආවයි කියලා හිතට හෙන්න බෑ. අවසානයේදී ඔබට පණ කොට වැටෙන්නේ. අවසානයේදී ඔබ මන කොට වැටුණා නම් ඔබට ධර්ම අවබෝධ වෙනවා. දැන් එහෙනම් මට කියන්න දෙයක් මේ ලෝකේ සාරයිද? මේ ලෝකේ සාරයිද පිංගදේ? දැන් ඔබට මේ එක මොහොතක් මොහොතක් නෑර මහ දුක් වෙනක් දෙනවනම් අල්ලන අල්ලන දැන මහ දුක්ගින්නම් නම් තියෙන්නේ මේ ලෝකේ සාරයිද? එහෙනම් මොකටද මේකේ තවදුරටත් යන්නේ? ඔබට දැනෙන්නේ නැද්ද ඔබ සසර ගමනේ මහා අනාථයෙක් වෙලා ඉන්නේ කියලා? දැන් මෙතනින් මැරලා තව දෙනෙක් ඉපදුනත් ඔය දුක් තුනේ නිදහස් වෙන්න පුළුවන්ද ඔබට? අල්ලන අල්ලන දැන මහා ගිනි ගොඩවල් දින්නේ. ඇල්ලුවා නම් පිච්චුණා. දුක් තුනකින් එකපාර පිච්චිලා යනවා. දුක් තුනකින් පිච්චිලා යනවා. එහෙනම් පින්වදින මේ වෙලාවක ඔබට හිතෙන්නේ නැද්ද මේ භව ගමන උදුරලා දාන්න ඕනේ කියලා? මේ භව ගමන උදුරලා දාන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද? නැත්නම් මේ දුක් වලින් පෙලි පෙලි ඉස්සරහට යනවද? නැත්නම් මේක මෙතන ඉවර කරනවද කියලා? ඔබට ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න කිවි ඔන්න ඕක නිසා. ඔය දුක් තුනෙන් පීඩාවට පත් වෙමි ඉදිරියට යනවා මිසක් ඔය දුක් තුනෙන් ඔබට නිදහසක් නම් හම්බ වෙන්නේ නැහැ කවදාවත්. අල්ලන අල්ලන දැන මහ දුක් ගිනි හට ගන්න තිබුණේ මේ ලෝකයේ සාරයි කියලා හිතුවා නම් මොනතරම් මුලාවකට හැලලාද හිතුවේ කියලා ඔබ හිතලා බලන්න. කාම වස්තු පරිහරණය කරනකොට නම් හිතනවා හරි සාරයි කියලා ලෝකේ. නමුත් මේ හැම එකක් එකක් නිසාම මහ දුකකට පත් වෙන බව තේරෙන්නේ නැහැ. ෆෝන් එක පාවිච්චි කරලා හිතනවා හරි හොඳයි හරි සාරයි මට කෝල් එකක් ගත්ත හැකි කියලා. මුදුන වගේ මේක තියන් හිටියයි කියලා මුදුනට පෙන්න මෙනේ බලන් මගේ ලොකු ෆෝන් එක කියලා. නමුත් ඔය පොය ෆෝන් එක පුංචි එකක් අතේ අරයි යනකොට පපු පැලෙන්නේ නැද්ද? අනේ පුතේ පුතේ තියා පුතේ ෆෝන් එක තියා අම්බෝ කියනවද නැද්ද? ඉතින් පෙලෙන්නේ නැද්ද? තමන් ගත්ත වාහනේ පොඩි එකෙක් පදින්නේ මේ පොඩි එකෙක් අරගෙන එනවන්නේ යනකොට එහෙම කෑ ගහින්නේ නැද්ද ඔබට? කෑ ගහනවා පොඩි එකහින්ද එකක් කෑ ගහනවා වාහනේ ඉඳලා අනික කෑ ගහනවා. එනම් පොඩි එකා නිසාත් පෙළෙනවා වාහනේ නිසාත් පෙළෙනවා නේද? රහතන් වහන්සේ නමක් ඉන්නවා පොඩි එකෙක් වාහනයක් කියලා උන්වහන්සේ පෙළෙනවා. ඉතින් පිටුදී මේ පෙළීමේ නිදහසෙන් කවුද? ඒ හොඳට තේරුම් ගන්න කොහේද ඔබ සතුටින් ඉන්නේ? එක්කෙනෙක් කියනවා මට පෙළෙන්නේ නැතුව සතුටින් ඉන්නේ කියලා. නැන් ගියා ඉතින් සැපේ කියලා හේතුත් තියෙනවා නේද? ඒකත් තේරුම් ගන්න නැහැ. ඔව් ඔව් සැපේ කියලා එකක් තියෙනවා. සැපේ කියන්නේ මොකටද? සැපේ කියන්නේ මොකකටද? සැපේ කියලා කියන්නේ පින්වදිනී යම් දනක පිළීමක් තියෙනවා නම් ඔන්න ඔය පිළීමේ යම් මොහොතකට නිදහස් වුණා නම් අන්න ඒකට කියනවා සැපේ කියලා. පිළීමක් තිබිලා පිළීමෙන් නිදහස් වුණාම අන්න එතනට කියනවා සැප කියලා. ඒකේ මොකද්ද? දැන් ඔන්න මම ප්‍රස්තාරයක් අඳින්න යන්නේ මෙතන. හොඳට මන් දිහා බලන්න. උඩ තියෙනවා පින්වදිනී ධන ලකුණ එකතු කිරීමේ ලකුණ. මැද බින්දුව තියෙනවා යට ඍණ තියෙනවා. එහෙනම් මෙතන බිඳු ලකුණ උඩ පැත්ත ධනයි යට පැත්ත ඍණයි. මම උඩ පැත්ත පනවනවා දුක කියලා. එහෙනම් ධන පැත්ත සම්පූර්ණයෙන් දුක පැත්ත. යට පැත්ත මම පනවනවා සැප පැත්ත කියලා. දැන් මම මේ කියන ඒවට බලන මට කියන්න ඔබ යට පැත්තට කොයි වෙලාවත් ඇවිල්ලා තියෙනවද කියලා. හරි. දැන් මම මේ කියන්න එහිහි කියන්න යට පැත්තට ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. තද ඔළුව කැක්කුමක් හැදෙනවා. දැන් බිඳුවේ නම් ඔබ ඉන්නේ කොහෙටද යන්නේ? දඩව උඩට යනවා. දැන් උඩ ඉන්නේ. ඔය ඔළුව කැක්කුම දැන් පෙනඩෝල් දෙකක් බිල හනීප වෙනවා. දැන් මොකද උනේ? හනීප වෙච්ච ගමන් අම්බෝ නිවන් දැක්කා වගේ. දැනුත් ඔබට ඔළුව කැක්කුමද? නෑ නේද? ඉතින් නිවන් දැක්කා වගේද? ඉතින් නිවන් දැක්කා වගේද? නෑනේ. ඒ කියන්නේ මොකද්ද? බිඳුවට යකට යන්නේ නෑ නේද ඔක? බිඳුවෙන් යකට යන්නේ නෑ. එහෙනම් සැපයක් නෑනේ. දුක පැද්දෙන්නේ ඔක්කොම තියෙන්නේ. ඕන් දුක්ඛෝ ලෝකේ පටිච්චිතා. මගේ තථාගතයන් වහන්සේගේ, මගේ සාසතුන් වහන්සේගේ ධර්මයේ බොරු කරන්න ජගතෙක් මේ ලෝකේ නෑ. ඔන්න ලෝකේ දුක මත පිටලා තියෙනවා. හැබැයි ආස්වාදයි. ආස්වාදයේ තියෙද්දි දුක මතයි ලෝකේ තියෙන්නේ. සමහරු තර්ක කරනවා. සමහරු තර්ක කරගෙන එනවා. දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා කියලා තියෙනවා. එහෙනම් ආස්වාදයකුත් පනවල තියෙන්නේ. බුදුහාඳුර ගොහයක් කියලා දෙනවා ආස්වාදේ නැහැ කියලා. නෑ තථාගතයන් වහන්සේ දේශනා කරලා තිනවා ආස්වාදේ තියෙන නිසා තමයි ලෝක தත්වය මේ සසරේ සැරිසරන්නේ. ඒකයි නෙය්‍ය පුද්ගලය පිංගුතනේ උදයංග මාත්ංගම ආස්වාද ආදීනව නිස්සන්න කියන ඔය පහම தතු ලෙස දැක ගන්නවා. විශේෂයෙන් ආස්වාද ආදීනව නිස්සන්න. ඔය පහම தතු ලෙස දැක ගන්නවා. නැත්තම් නිවන් දකින්න බෑ යා. එහෙනම් දැන් මට කියන්න සැපේ කොහෙද තියෙන්නේ? ඕක සැප පැත්තට එනවද කවදක්වත්? නෑ. ඕක සැප පැත්තට එන්නේ නෑ. එන්නේ කොතනද නිකන් විතරද? බින්දුවට නිකන් විතරයි. දැන් ඔබට සාමාන්‍ය ඔළුව කැක්කුමක් හැදිනා ඒකේ නිදහසන කොට තියෙන සැපේට වඩා ඊට වඩා ගම්බුරු ඔළුව කැක්කුමක් හැදිනා නිදහසන කොට තව ආස්වාද නැද්ද? ඔබ වතුර බීලා නෑ පැය තුනකින්. පැය තුනක් වතුර දිබහේ ඉඳලා වතුර බොනකොට ආස්වාදේ වැඩි. පැය හයක් ඉඳලා වතුර බොනකොට ආස්වාදේ වැඩි. පැය හයක්. එහෙනම් ආස්වාදේ වැඩිපුර ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? පුළුවන් තරම් පෙනෙන්න ඕනේ කලින්. එහෙනම් ආස්වාදයට කැමති නම් මොකද්ද කරන්න තියෙන්නේ? පුළුවන් තරම් තමන්ව පෙළා ගන්න තියෙන්නේ. පෙළා ගන්න මට්ටමට පෙළාගෙන ඉන්නේ නිදහස් වෙනවා නම් ඔන්න ආස්වාදයි. හරි ලේසි. බොහෝම ආස්වාදේ ගන්න ලේසි. ඉස්සෙල්ල පෙළා ගන්න හොඳට. පෙළීමේ නිදහස් වෙනකොට ආස්වාදයි. නැත්නම් පිටුදී වෙනනම් ආස්වාදයක් මේ ලෝකේ නැහැ. ඉතින් ඔය ආස්වාදෙද ඔබ අහුවෙන්නේ. ඔය ආස්වාදෙද පිටුදී ඔබ අහුවෙන්නේ. නිකන් හිතලා බලන්න මේ ලෝක සත්‍යය සසර සැරිසරන්නේ ඔය ආස්වාදය නිසා. ඉතින් ඕක හරියට තේරුම් ගත්ත කෙනා මොන විකාරයකටද මේ සසර සැරිසරන්නේ? මොකද්ද මේකේ තියෙන සත්‍යය? නිකන් හිතලා බලන්නකෝ. අම්මා පොලේ ගිහිල්ලා බඩු මල්ලක් අරන් එනවා ගෙදර. බඩු මල්ල දෙකක් අරගෙන ඇවිදින්න. බස් එකෙන් බහලා ওই බඩු මල්ල දෙක මරට පරි අරගෙන ඇවිල්ලා ගිය අතුලේ තියලා කියනවා අම්බෝ දැරෙන්න සනීපේ. ඉතින් අම්මට ආදරය කරන දරුවේ අම්මේ මං ඔබට නැවතත් ඔය සැපේ ලබා දෙන්නම්. එහෙනම් මොකද කරන්න ඕනේ? අම්මට බයිසිකලෙට නගින්න කියලා ආයේ ගිහින් බස් හෝල්ට් එකෙන් තියලා කියනවා මම අර දෙක ආයෙ අරන් එන්නේ. ඔව්ද නැද්ද? එහෙනම් ඕක නේද පිටුදුනි ආස්වාදේ? ඔය පිළීමේ නිදහස වීම නේද ආස්වාදේ කියන්නේ? ඕක කවදාවත් ඔය කට්ටේ එන්නේ නැහැ පිටුදුනි බින්දුවෙන් පල්ලෙහාට සැප පැත්තට. ඕක බින්දුවෙන් නතර වෙනවා විතරයි. එහෙනම් මේ ලෝකේ දුක මත පිටට තියෙන හැම තිස්සෙම එහෙනම් දුක මත විහිදපු ලෝකේ මොන සාරත්වයද? එහෙනම් දැන් කියන්න තියෙන්නේ ලෝකේ සාරයිද? ලෝකේ සාරයිද? ලෝකේ අසාරයි. දැන් මං කියපු හින්දාද බුදුහාඳුරු කියපු හින්දාද මේ කියන්නේ? ලෝකේ අසාරයි කියලා. ත්‍රිපිටකයෙන් එන හින්දාද කියන්නේ? ඔන්න හොඳ ආකාරව දැකගන්න. ඉතින් මේකේ මොන හරයක්ද? ඉතින් මේක දැකගත්තා නම් පින්වතුනි මේ කුණ විනාශ කරගන්න හදනවා මිස මේ සතර ගමන යන මේ කුණු ක්‍රමවේදේ තවදුරටත් කරගෙන යයිද? ඒකයි කියන්නේ පින්වතුනි මේ ටික දේරුම් ගත්ත කෙනා සෝතාපන්නෙක් වෙනවා කියලා. සෝත ආපන්නෙක් වෙනවා, මේ සඩ පහරට අහුවෙච්ච කෙනෙක් වෙනවා, නිවනට හැඟුම් වෙච්ච සඩ පහරට. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණිච්ච කෙනෙක් වෙනවා. ඔන්න සෝතේට ආපන්න වුණා, ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණුණා. මෙතෙන්ට ආපු කෙනාට පින්වතුනි තවදුරටත් මේ සතර යන්න කිසි අවශ්‍යතාවයක් නැහැ. අන්නේ අවශ්‍යතාවය නැති වෙනකොට මේ කෙනාට හිතෙනවා, අනේ මට මේ භව ගමන මම නතර කරන්න ඕනේ, මේ භව ගමන මම නතර කරන්න ඕනේ කියලා හිතෙනකොට මේ සැරිසැරීම නසන්න ඕනේ කියලා හිතෙනකොට මේ සැරිසැරීම නසන්න නම් එකම එක උත්තමෙක් ඉන්නවා, ඒ උත්තමයාගේ සරණ යන්න වෙනවා. කවුද? බුදුන් වහන්සේ. අන්න කටින් කියවෙනවා පින්වතුනි, නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජයමංගලං. ඔය ජයමංගල්‍ය කිව්වේ නිවන. ඔය සත්‍යානුභවයෙන් ඔය නිවන ලැබෙනවා. එහෙනම් පින්වතුනි ඔය ගාථාවේ, ඔය කියපු ගාථාවේ පරම හරිය ලැබෙන තැන නේද මේ තියෙන්නේ? නත්ති මේ සරණං අඤ්ඤං කියලා තමන්ටම වැටහෙන තැන නේද වෙන්නේ? මෙච්චර කල් නිකන් කිව්වට සත්‍ය බොහෝ ජයමංගල්‍ය ආවද? නිවන් දැක්කද? එහෙනම් පින්වතුනි ඔන්න ඔය මොහොතේදී තමන්ට දැනෙල යන ඔය කියපු කාරණා. ඇයි මේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් මැදිච්ච මේ භව ගමන නම් මට එපා කියලා දෘෂ්ටියක් හටගත්ත දැන් ඔබට. ඔන්න සම්මාදිට්ඨියටපත් වුණා. දැන් එහෙනම් මොකද්ද තියෙන්නේ? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. අනේ මට ආර්ය සංඝයා වහන්සේකින් හැරෙන්න, මට වෙන පිහිටන් මේ වෙන සරණක් නෑ. සරණ කියලා කියන්නේ පින්වතුනි සර කියනවා සැරිසැරීමට, න කියනවා නසනවට. එහෙනම් සැරිසැරීමක් නසනවන අන්න ඒ උදෙසා යා යුතු උත්තම පුද්ගලයා තමයි තථාගතයන් වහන්සේ. යා යුතු දේ තමයි ධර්මරත්නේ, යා යුතු පිරිස තමයි සංඝයා වහන්සේ. එහෙනම් සැරිසැරීමක් නසන්න ඕන නම් ආගේ උත්තමයන්ගේ සරණ තමයි යන්න තියෙන්නේ. එහෙනම් ඔන්න ඔය දේ වැටහිලා ගියා. නද්දි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා වැටහිලා ගියා. දැන් සරණ සම්ඳ වැඩ පිළිවිදේ දෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණුණා. දැන් බලමු සෝතාපන්න අංග කොහොමද පිටන්නේ මෙයාට කියලා. මෙයාතුළු සෝතාපන්න අංග පිටලා තියෙනවද කියලා හොඳට දකින්න. මොනවාද පිටින් සෝතාපත්ති අංග? බුදුන් කෙරෙහි නොකැනෙන නොවිදෙන සද්ධාව, ධර්මයේ කෙරෙහි නොකැනෙන නොවිදෙන සද්ධාව, ආර්ය සංඝයා වහන්සේ කෙරෙහි නොකැනෙන නොවිදෙන සද්ධාව, අරියකාන්ත සීලය. ඔය ටික එනවද? බලමු ඔය ටික එන්නේ කොහොමද කියලා. මුලින් ආපු ක්‍රමවේදයක් තිබුණා. මුලින් ආපු ක්‍රමවේදය තමයි ලෝකේ සාරයි කියන අල්ලගෙන හිටියා. ලෝකේ හරි සාරයි කියන මුලා දෘෂ්ටියේ ඉඳද්දි හැමදෙස්සෙම මොකද උනේ? ලෝකේ සාරයි කියන මුලා දෘෂ්ටියට වැන්නාම පින්වතුනි බුදුන්ට දෙන්නේ කීවෙනි අංකෙද? තමන්ගේ ජීවිතේ බුදුන්ට හම් වෙන්නේ කීවෙනි අංකෙද? ඊළම අංකයද? ලෝකේ සාරයි කියලා අල්ලගත්තද? නෑ. ලෝකේ සාරයි කියලා අල්ලගත්තේ කවුරු හෙද දෙන්නේ? පල්ලෙහා අංකයක් දෙන්නේ. බුදුහාඳුරව ගණන් ගන්නෑ. බුදුහාඳුරව ගණන් ගන්නෑ. බුදුහාඳුරව ගණන් ගන්න තුරු මොකද කරන්නේ? විකෘති වූ පාපී ක්‍රියාවන් කරන්න දැඩි කැමැත්තක පසු වෙනවා. මේ ලෝකේ සාරයි කියලා අල්ලගත්තාගේ දෘෂ්ටිය. විකෘති වූ ක්‍රියා කරන්න දැඩි කැමැත්තක් හට ගන්න. ඇයි බුදුන් දීලා තියෙන පල්ලෙහා අංකය? බුද්ධේ කංකති විචිකිච්ඡති කියලා කිව්වොත් ඕක. ඒකේ සරල තේරුම තමයි බුදුන් කෙරෙහි තියෙන සැකේ කියලා. ඉතින් ඔබ තව විග්‍රහ කරගන්න ඕනේ හොඳට. ඇතුළට. ගැඹුරට විග්‍රහ වෙනකොට තමයි මේකේ අර්ථ ගොඩාක් හොඳට තේරෙන්නේ. නිකන් සැකේ කියලා කිව්වට විතරක් හරියන්නේ නැහැ. බුදුන්ට වැටෙන්නේ පල්ලෙහා අංකයක්. මොකද හේතුව විකෘති වූ ක්‍රියාකරණ දැඩි කැමැත්තක පසු වෙනවා මෙයා. ධර්මයට හම් වෙන්නේ පල්ලෙහා අංකයක්. ධර්මයට පල්ලෙහා අංකයක් දීලා විකෘති වූ ක්‍රියාකරණ දැඩි කැමැත්තක ඉන්නවා. සංඝයා වහන්සේට දෙන්නේ පල්ලෙහා අංකයක්. විකෘති වූ ක්‍රියාකරණ දැඩි කැමැත්තක ඉන්නවා. මෙහෙම කර කර හිටි. තව පිරිසක් ඉන්නවා මේ ජාතියේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? සිල් වෘත පරාමාර්ථණය කර කර අර ලෝකේ තියෙන කෑලි කඩන්න උත්සාහ කරනවා. සිල් වෘත පරාමාර්ථණය කර කර මම රැක්කා වූ සිල් බලෙන් මට අහවල් දීවේ ලෝකේ උපදින්න ලැබේ. ඔය මොකද්ද? සිල් වෘතයක් පරාමාර්ථණය කළා. ඉතින් පුළුවන් ද ලෝකෙන් ගැලවෙන්නේ? නැහැ. ලෝකෙන් ගැලවෙන්නේ නැහැ. සංයෝජන ධර්මයන් හරව හොඳට හරහට හිටිනවා ගිහිල්ලා. එනම් සිල්ෘතයන් පරාමර්ශනය කර කර ඉන්නකම් පින්වතුනි මේක වෙන්නේ නැහැ. එහෙනම් ලෝකේ සාරයි කියලා අල්ලගත්ත කෙනා මොකද කරන්නේ? සිල්ෘත පරාමර්ශනය කර කර කර කර පුළුවන් තරම් ලෝකේ අල්ලන්න හදනවා. තව කට්ටියක් විකෘති වූ ක්‍රියා කර කර ලෝකේ අල්ලන්න හදනවා. අනික කට්ටිය සිල්ෘත පරාමර්ශනය කර කර ලෝකේ අල්ලන්න හදනවා. හැබැයි දැන් මොකද උනේ? ලෝකේ අසාරයි කියලා දෘෂ්ටියට වැටෙනවා. මේ බව ගමන කෙරවර කරගන්න ඕන කියන දෘෂ්ටියට වැටුණා. මේ දෘෂ්ටියට වැටිච්ච ගමන් පින්වතුනි වෙන කාගේවත් පිහිටක් නැහැ, සරණක් නැති බව තේරුණා. නත්ති මේ සරණං අඤ්ඤං කියලා වැටෙනකොට එනම් කාගේ සරණද වැටෙන්නේ? බුද්ධෝ මේ සරණං වරන් කියලා. අනේ තථාගතයන් වහන්සේගේ සරණ විතරයි මට කියලා කියනකොට මොකද වෙන්නේ? අර පල්ලෙහා අංකයක් දීලා දීපු බුදුහාමුදුරණ ජීවිතේ මෙච්චර කරා. දැන් මොකද උනේ? ආන්න ඒක ආවයි ඉහෙලට. අන්න බුද්ධේ අවිච්ඡ ප්‍රසාදෝ කියන දැක්කා. අන්න තථාගතයන් වහන්සේ ගැන නොකඩෙන නොමිදෙන ශ්‍රද්ධාවක් ඇති වෙන්න පටන් ගත්තා. බුද්ධේ අවිච්ඡ ප්‍රසාදෝ. ඊළඟට ධර්මයේ පල්ලෙහාංගයක් දීලා තිබුණා. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කියන තැන එනකොට අනේ ධර්මයේ තරම් උතුම් දෙයක් තව මට නැහැ. ඇයි? දැන් මේ ලෝකෙ නිදහස් වෙන්න හදන්නේ. අන්න එතන එනකොට මොකද වෙන්නේ? ධර්මයේ කෙරෙහි නොකඩෙන නොමිදෙන ශ්‍රද්ධාවක් ඇති වුණා. ආරේ සංඝයා වහන්සේ කෙරෙහි ලොකරෙන්න බිරින ශ්‍රද්ධාවක් ඇති වුණා. එහෙනම් සත්කාය දිට්ඨියත් ඉවරයි, විචිකිච්ඡාවත් ඉවරයි. දැන් තව එකක් සිදු වුණා. සීලබ්බත පරාමාසය. සිල්ලුත පරාමාසනේ කර කර හිටමු. ලෝකේ අසාරයි කියලා වැටහෙද්දි සිල්ලුත පරාමාසනේ කර කර මම ලෝකේ මොනව අල්ලන්නේද? කොහේ ඇල්ලුවා දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛේ මම පෙළෙනවන. ඒ පිළිවෙල නිසා මහදුකකට පත් වෙනව නම් මහා ආසාරයක් නම් තියෙන්නේ. මේ වෘත සමාදන් වෙලා වෘත කර කර ලෝකෙ මොනව අල්ලන්නේද මම? අන්න මොකදනේ මෙතර කලන වෘත සමාදන් වෙවි හිටපු කටයුත්තේදී අන්න ඒක නැති වෙලා ගියා. මේ කියන්නේ පිටුතුනි හවසට ඇවිල්ලා සිල් මේ පොයි දවසට සිල් සමාදන් වෙන එක ගැන නෙමෙයි. හැබැයි පොයි දවසට සිල් සමාදන් වෙන එක වුණා. මේ සමාද මම මේ සිල් සමාද මේ ශික්ෂාපද සමාදන් වෙලා මේ කරගත්තා උදේ මට දිව්‍ය ලෝකෙ උපදින ලැබේවා කියලා හිතුවොත් එහෙනම් මොකද වෙන්නේ? අන්න ඒක සිල් වෘතයක්. ආයි ලෝකෙට වැටෙන එක. අබ්බ වෙන එක. අබබ්බ වෙන්නේ. අබබ්බයි කියන්නේ විහි වෙන්නේ නැහැ කියන එක. අබ්බ කියලා කියන්නේ මොකද්ද? විහි වෙනවා. එහෙනම් විහි වීම උදෙසා කරපු වැඩ පිළිවෙලක් තියෙනවා. එහෙනම් ඒක සිල් වෘත පරාමාර්ථණයටයි තියෙන්නේ. හැබැයි ඔබ ශික්ෂාපද සමාදන් වෙලා තමන්ව හික්මවන හිතනවා නම් මේ අද්දවේදීම මම සීල සුචරිතේ පුරුදු කරනවා කියලා. මේ අද්දවේදී නිවන් දකින්න ඕනේ කියලා. අන්න එතකොට ඒක සිරුතේට අයිති වෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔන්න සීලබ්බත පරාමාසයත් ගැලවිලා යනවා මේ කෙනාගේ. ඒ සීලබ්බත පරාමාසය ගැලවිලා යනකොට සිංහතුනි මේ උත්තරයට පහළ වෙනවා අරියකාන්ත සීලය. යන් සමාදානං තං වතං සංවරත්තේන සීලං. යන් සමාදානයක් ඇද්ද ඒක වතක්. සංවරට්ටේන සීලං. සංවර කියන අර්ථයෙන් තමයි පින්වතුනි සීලය කියන එක පිළිထන්නේ. සංවර කියන අර්ථයෙන් තමයි සීලය කියන එක පිළිထන්නේ. සංවරට්ටේන සීලං. දැන් ඔන්න මේ පුද්ගලයාගේ සංවැරුවා. එහෙනම් මේ සංවරණ ප්‍රමාණයට මොකද වෙන්නේ? සං කියලා කිව්වේ මොනවද? අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතු. එහෙනම් මේ අවිද්‍යා තෘෂ්ණා නසනකොට වරනවා කියලා කියන්නේ නැති වෙනවට. එහෙනම් යම් ප්‍රමාණයකට වරද්දි ඒ ප්‍රමාණයට සීලය පිළිපදිනවා. ඊතුරු ටික වරද්දි ඒ ප්‍රමාණයට පිළිපදිනවා. ඊතුරු ටික වරද්දි ඒ ප්‍රමාණයට පිළිපදිනවා. අන්තිම ටික වරද්දි සීලයෙන් පරිපූර්ණ මහරහතන් වහන්සේ බිහි වෙනවා. එහෙනම් දැන් අර පළමු කොටසේ බිහි වෙන්නේ කවුද? සෝතාපන්නය. අන්න සංවරට එන සීලං. ඔය සීලය සිංහතුනි බිඳින්නේ නැහැ කවදාවත්. ඔය සීලේ කැඩෙන්නේ නැහැ බිඳින්නේ. නමුත් පොයේ දවසට ඔබ සමාදන් වෙන ශික්ෂාපද කැඩෙන්න බිඳින්න පුළුවන් නේද? මේකයි සිංහතුනි ඔබ පොයේට සමාදන් වෙන්නේ සිල් නෙමෙයි. ශික්ෂාපද. ඒකයි සිල් සමාදන් වෙනවා කියන වචනෙට වඩා සුදුසු වචනේ තමයි මොකද්ද? ශික්ෂාපද සමාදන් වෙනවා. තමන්ව හික්මවා ගැනීම උදෙසා. සීලය කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා නැසීම නිසා තමන් තුළ හටගන්න එක. ඒක කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, කැළැල් වෙන්නේ නැහැ, පළුදු වෙන්නේ නැහැ ඒ සීලය. මොකද යම් ප්‍රමාණයකට සම් වැරුවට පස්සේ ආයි සං වැඩි වෙන්නේ නැහැ. සං වැරුවාම ආයි සං වැඩි වෙන්නේ නැහැ. ඔන්න එහෙනම් ඔබ තේරුම් ගන්න තියෙන සංවරත් එන සීලං කියන්නේ. එහෙනම් දැන් ඔබ තුල ඔන්න සීලය පිහිටනවා. එහෙනම් දැන් සෝතාපට්ටි අංග හතරම පිහිටනවා නෝ කියන එක තුල. එහෙනම් අවශ්‍ය වෙන්නේ බින්වලදී මේ දුක්ඛාරය සත්‍ය තේරුම් ගන්න එක විතරයි. දුක්ඛාරය සත්‍ය තේරුම් ගන්න කෙනාට ඉතුරු ආර්ය සත්‍යයන් වැටහිලා යනවනේ. වැටහිලා කියලා මෙතර කාල ලෝකේ සාරය කියලා අල්ලගත්ත. කාය සත්‍යවත් සත් කාය දිට්ඨිය දුර වෙලා යනවා. කාය සත්‍යල වැටහීමක හිටියන්නේ මේ කායවල හරි සාරයි කියලා මම මගේ කියලා අල්ලගත්තේ ඒකනේ. එහෙනම් මොකද වෙන්නේ? කාය සත්‍යල මේ සියලු දේ හරි සාරයි කියලා අල්ලගත්ත දෘෂ්ටිය නැති වෙලා ගියා. කාය අසත් බව වැටහුණා. කාය අසත් බව වැටහෙනකොට තමයි පින්වතුනි මේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් නැගෙන බව ගමන මට එපා කියලා සම්මා කියන දිට්ඨියට පත් වෙන්නේ. ඉතින් ඔන්නෝක තමයි පින්වතුනි සෝතාපන්න ඵලය දක්වා මඟ. ඉතින් නිරන්තරයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට ඔබට ඒ කාන්තෙම මේ මඟ පාද ගන්න පුළුවන්. මේ වෙලාවේදී පත් වෙන අය ඇති. නැත්නම් ඊළඟට ආයෙ අහගෙන අහගෙන යද්දි මේකට පත් වෙයි. සමහර විරිස ඉන්නවා එකම ධර්ම දේශනාව දහවතාවක් අහනවා වෙන්න. ඇයි? එකතරකින් හරි අහුවුන නැත්නම් තවතරකදී අහුවෙන්න පුළුවන්. සෝතාපන්න වෙන්න නම් දස්සනේන පහතබ්බ කියන කොටසට අයිති වෙන්න. දර්ශනයෙන් පහ කරගන්න. ඒ කියන්නේ දහම් අහල ඉවර වෙලා ඒ දහම් අහන වෙලාවේදී පහ වෙලා යන්න ඕනේ. දහම් අහන වෙලාවේදී පහ වෙන්න. දර්ශනයේ පහතම්. ඊට පස්සේ පුළුවන් භාවනාවේ පහතම්ප කරන්න. ඉතල දහම් න්‍යායට අනුගත වෙලා ඉන්න ඕනේ. දහම් න්‍යාය මොකද්ද කියලා හරිය ආකාරව දැනගන්න. දර්ශනයේ පහතම්ප කියන්නේ ඒකට. ත්‍රිපිටක ධර්මයේ අපි හදාගත්තුවා නෙමෙයි. තථාගතයන් වහන්සේ සම්බාධව සූත්‍රය කිව්වේ මජ්ක්‍ධිමනිකායේ මූල 50කේ දෙවෙනි සූත්‍රයේ ඔබට පුත්‍රපිටකයක් අහුවෙච්ච වෙලාව කියවල බලන්න. අන්තර්ජාලයේ හැම ත්‍රිපිටක තියෙනවා. දැන් අර ඉස්සර වගේ පුස්කොළ පොත්වල ලියාගෙන මහරහතන් මේ මහ උත්තමිය රැකගත ත්‍රිපිටකේ දැන් විද්‍යාඥයන්ට මේ සිද්ධ වෙන්නේ අන්තර්ජාලයේ ගහමනම් අන්තර්ජාලයේ තියෙනවා ඒක. අන්තර්ජාලයේ ගහලා සින්දු අහනවට වඩා හොඳයි අන්තර්ජාලයෙන් ත්‍රිපිටකය ඩවුන්ලෝඩ් කරගෙන ඔය තරුණ අය පොඩ්ඩක් කියවල බලන්න තථාගතයන් වහන්සේ මොනවද කියලා තියෙන්නේ. ඉතින් මේ ටික හරියට අවබෝධ කරගත්තා නම් පින්වතුනි ආයේ මේ සතර ගමන යන්න හදන්නේ නැහැ කවුරුත්. මේ ටික තීරණය කරන්න අහන්න. මේ ටික තේරිච්ච ගමන් හරියටම ඔබ ඉන්න තැනින් අතහැරියා දුක්ගාන ගියා ඉහළ පැවිදි වුණා. ඉතින් කාටද එහෙම පැවිදි වෙන්නේ එහෙම අවශ්‍ය නැහැ. සද්ධර්මයේ මනාකොට තේරුම් අරගෙන පැවිදි වෙන්න එහෙම අවශ්‍ය නම් ධර්මයේ ඔබයි ශ්‍රවණය කළ ඔබ විදිහින් ආරාමයක් ඉදි වෙනු තුන් සිවුරයි පාත්‍රයේ දරාගෙන රුක්ෂ මූලික වෙලා තමන්ගේ වැඩේ කර ගන්න. ඔබට ජීවත් වෙන තැනක් දෙනවා කැමති අයට පුළුවන් රුක්ෂ මූලිකව ඉන්න. එහෙම නැත්නම් කුටියක ජීවත් වෙන්න පුළුවන්. හැබැයි එකම එක දේ වෙන්න ඕනේ මොකද්ද? මොකද්ද? නිවන. වෙන මොකුත් නැහැ. නිවන් දැකීමම පරම යුතුකම කරගෙන කටයුතු කරන අයට විතරයි එතන උරුම. කොහොමද අපි වින්නතුනේ? නායක නායිකාව හදන්නේ නැහනේ. අපි හදන්නේ උපාසක උපාසිකාව විතරයි. ඒකයි කියන්නේ ධර්මයයි ඔබයි ආරාමෙට ගණනක් හරි පූජා කරනවා නම් ධර්මය අහපු කෙනෙක් හැරෙන්න අනිත් අයගෙන් අවශ්‍ය නැහැ. කෝටියක් දෙන්න ආව ධර්මය අහලා නැත්නම් කලින් කියන්නේ ඉස්සෙල්ලා ධර්මය අහලා ඉන්නකෝ. ධර්මය අහලා පැහැදුනොත් පැහැදුනොත් විතරක් ඕක කරන්නේ. නැත්නම් ගමේ පන්සලට පූජා කරන්න. ඔබට හැමදේම කරලා දෙන්නේ ගමේ පන්සලනේ, ගමේ පන්සලට පූජා. යම් හේකින් ධර්මය අහලා පැහැදුනා නම් ආන්න ඔබට කැමති ප්‍රමාණයට පූජා කරන්න. එහෙම තමයි විදිය. මොකද අපිට දෙයක් දෙන්න කලින් අපෙන් දෙයක් ගන්න ඕන. ඔබ ඕනම් ටෙස්ට් කරන්න කතා කරලා බලන්න අපේ මහත්තයෙකුට. ඔය සීඩී වල නම්බර්ස් තියෙන. අපිට ආධාරයක් කරන්න ඕනේ කියලා. කෙලින්ම අහයි මොකද? ඔබ ධර්මය අහනවද? ඔබ ධර්මය අහන්නේ නැහැ කිව්වොත් ඒ අය ඔබගෙන් ඇඩ්‍රස් එක ඉල්ලගෙන ඔබට සීඩී එකක් එවයි. ඉස්සෙල්ලා අහන්නකො. මොකද බින්දුනේ අපි අපි මේ මහා ශක්තියක් ගන්න මේ සද්ධර්මයේ ලෝකෙට දෙන්නේ. ඔබට මෙච්චර කල් දීපු එකම එක CD එකනවත් සත පහක්වත් අය කරලා තිනවා. CD ලක්ෂ ගණන් බෙදලා ඇති දැන් මේ වෙනකොට. ඉතින් ඔබ වගේම කිරි ඒ CD සඳහා විශාල වශයෙන් අනුග්‍රහ දක්වනවා ධර්ම ප්‍රචාරයට. එක CD එක පැය 120 ගණන්ක් තියෙනවා. ඉතින් ඔබගේ CD තියෙනවා. ඉතින් ඔබගේ අතට අද සීඩී එකක් පත් වී ධර්මය ඔබයි සීඩී අහලා නැත්නම් ඔබට පුළුවන් ඒ සීඩී ලබා ගන්න අපේ සංවිධායක මහත්වරුන්ගේ. ඉතින් නොමිලේ දෙන නිසා ඒක DVD එකක්. මේ නොමිලේ දෙනවා කියලා එහෙම හොයලා කියලා දාන්න එහෙම එපා. පවුලකට 10ක් විතර අය යන්නත් එපා. එකක් අරන් ගියාම මුළු පවුලටම ඇහුවා යකින්. මොකද මෙතන 5-600ක් වෙනගේ ඉන්නවා. මොකද මෙච්චර නම් නැතුව ඇති නේද? ඒක DVD තටිය DVD ප්ලේයර් එකේ විතරයි වැඩ කරන්නේ. ඒකත් මතක තියාගන්න. මොකද CD එකකට ගහන්න පුළුවන් බෑ එකමාරයි. දේශනාවක් පැය 3මාරක් තියෙනවා සාමාන්‍යයෙන්. දැන් ඔබ දන්නේ තුනට පැය 3කට වැඩි අපි කතා කරලා තියෙනවා දහන. ඉතින් එතකොට බින්දුනේ බෑ 100 ගානක් විතර දාලා තමයි ওই DVD එකක් හදලා තියෙන්නේ. අහන්න දාගෙන. මේ ඔබට අහන්න අහන්න මේ ධර්මයේ තේරෙයි. ධර්මයේ අවදි වෙන කාලේ ඔබට වාසනා උදා වෙලා ඒක කරන්නේ. හොඳයි පිංගුතේ. එහෙමනම් දැන් ඔබ බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළානේ. දැන් අපේ තව යුතුයකම තියෙනවා ඉස්ස කරන්න. ඒ යුතුයකම තමයි පිංගුතේ මේ පිණින් පෝෂණය වෙන පිරිසක් ඉන්නවා. යම් යම් ආකාරයක වැරදි හැසිරීම් වල ඉඳලා හරි අභව්‍ය ස්ථාන වලට ගියා නම් දැන් මම අපි දැන් ඔබ මේ අපේ අතිවරයන් වහන්සේලා ඔබට හැමතිස්සෙම කියනවා සද්ධර්මයේ අහන්න සද්ධර්මයේ හැදිරෙන්න කියලා. ඉතින් ඕක නොකර ඉඳලා අභවයේ දැන් වලට ගිය පිරිස ඉන්නවා. දැන්වත් තේරිලා ඇදිනේ. දැන් කොච්චර දුක් විඳිනවද කියලා. ඉතින් ඔය තත්ත්වේ තියන්න නැතුව පින්විදිනේ පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ අයව මෙහෙට ඇදලා ගන්න ආයි. ඒ උදෙසා තමයි ඔබලා ඔබට කියන්නේ මේ පුණ්‍ය අනුමෝදනාව බොහෝම සාර්ථක කරන්න කියලා. මම ඇහිව විතරක් නෙමෙයි පින්විදිනේ පුණ්‍ය අනුමෝදනාවේ බොහෝ දෙනෙකුට සෙත සැදෙනවා. ඒකයි පුණ්‍යානුමෝදනාව ටිකක් වෙලා අරගෙන අපි කරන්නේ. ඔබට කියන්න ඕන එකක් තියෙනවා පිංගුතේ. ඒ තමයි ඔබට අමතක වෙච්ච කරුණ. මේක කාලයකට ඉහතදී මේ රටේ මහ ව්‍යසනයක් තිබුණා යුද්ධය කියලා. ওই යුද්ධ කරන්න ගියා අපේ සොල්දාදු. ත්‍රිවිධ හමුදාවත් පොලිසිය ওই යුද්ධ කරන්න ගිහිල්ලා මිනි මැරුවා ඒ පිරිස. මිනි මරලා ඒ අයත් මැරුණා ඒ දේවල් නිසා. මිනි මැරුවොත් එහෙම මොකක් හේතුවකින් හරි මිනි මැරුවා නම් සුගතිගාමි වෙන්නේ දින ඉදාරි අඩුයි නේද? එහෙනම් පින්වතුනි අභව්‍ය තැන්වල ඉන්න ඒ පිරිස් පින් පරිසම් දීපු අය දැති. නමුත් අභව්‍ය තැන්වල ඉන්නවා ඒ අය ඇත්තටම පින්වතුනි සාප ගන්න මට්ටමක ඉන්නේ දැන් ලංකාවේ මිනිසුන්ට. අපි නුඹලා නිසා මිනි මැරුවා. ඒ නිසා අද අපි අභවයේ තැන්වල ඉන්නවා. නුඹලා පින් කරනවා අපිට පින් ටිකක් දෙන්නේ නැහැ කියලා. ඇයි අපි තක්කාලි අමතක වෙනවා? මාසේ දෙකයි ඊට පස්සේ මතකවත් නැහැ. ඇයි ආස්වාද අවස්ථාව විතරයි මතක. අර මහා පිළිල්ලකින් පෙල්ල පෙල්ල පෙල්ල පෙල්ල පෙලීමෙන් නිදහස් වෙච්ච ගම හරි සතුටු. ඉතින් ඒ වට ඔක්කොම පින් දීලා ඔක්කොම කරනවා. ඊට පස්සේ ආයි සාමාන්‍යයි. ආයි අර අය මතක් වෙන ලොකු යුද්ධයක් අට ගන්න රටේ ඉතින් පිංගුතුන් ඊයාව එහෙම අමතක කරලා දාන්න එපා. ආර්ය කියන්නේ පිංගුතුන් යුතුයකම් දන්නේ නැති අය නෙමෙයි. ඒක නිසා ඊයාව සිහිපත් කරලා අන්තිමම පුද්ගලයාත් ඔය අභවයේ තත්ත්වෙන් එළිය දෙනකන් ඔබ බිම් මිහිදුවන් වල පතුරවන් වල ඊයාව සිහිපත් කරලා ඒක ඒකාන්තයෙන්ම කරන්න. ඒ වගේම පිංගුතුනි සම්මිතුරු විතරක් නෙමෙයි සතුරු අයවත් සිහිපත් කරලා ඊයාවත් පුළුවන් නම් කොට දාන්න. මනුස්සයෝනේ සත්ත්වයෝනේ ඔක්කොම ඒ අයටත් පින් හිඳවල පතුරු හැරලා ඒ අයටත් හේතු වාසනාවක් තියෙනවා නම් පින්කදින ගොඩ දාලා දාන්න. මොකද ඔබ මහා පින් කඳක්ද? සද්ධර්මයේ ශ්‍රවණය කළා ලෞකික මහා පිනක් ඔබට තියෙනවා. දැන් ඔය ප්‍රත්‍යය යට අනුමෝදන් කරන්න පුළුවන්. ඒක නිසා මේ පිරිස අමතක කරන්න එපා. ඒ අය අද සාප කරනවා ඇත්තටම. රට විනාශ වෙන්න පුළුවන් පින්කදින ඔය සාපේ නිසා. එතන ඔය විදිහට එහෙනම් මේ පුණ්‍ය ආනුමෝදනාව කරන්න සූදානම් වෙන සීදුම දෙනම් මේ කියන පිරිස් විශේෂයෙන් සිහිපත් කර කර ඒ අයට පින් විහිදුවන්න පතුරවන්න. අනිත් එක අමතක කරන්න එපා පින්විතර මේ ත්‍රිපිටකය අද අපි අතර පත් වෙනකන් ආපු මහා උත්මයෝ ටික මුඛ පරම්පරාවේ ත්‍රිපිටකය අරගෙන ඇවිල්ලා මාතරේ ලල්ලෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ වුණාම පුස්කොළ පොත්වල ග්‍රන්ථාරූඪ වුණේ පලාතක නොදිවිද එක දෙක ත්‍රිපිටකය. ඔය සෝලියෝ ලංකාව ආක්‍රමණය කරාම දැක්ක විශේෂ දෙයක් මේ පොතක තියෙන කරුණු බල බල මේ මහා උත්මය බිහි වෙනවා. ඉදිරිලාභීන් බිහි වෙනවා. මේක නසන්න ඕනේ කියලා මේ ත්‍රිපිටක පූජන වැඩ පිළිලම් පටන් ගන්නවා. පොත්ගුල් කිවිතියදී යන්න ගත්ත හැමදැනම තමන්ගේ පපු ත්‍රිපිටකය දිලා ආරක්ෂා කරගත්ත පිරිසක් හිටියා. පිංගුදෙනි මේ ත්‍රිපිටකය අමතක කරන්න එපා. මේ මහා උත්තරය. සෝදියෝ පස්සේ පන්නගෙන ඉඳි ත්‍රිපිටකයේ පපුවට දුරුල් කරගෙන ඊතල පාරවල් කාගෙන බිම වැටෙද්දි ඒ ත්‍රිපිටකේ නොදී ඉතිහාම කොඳු වැට කැඩෙනකන් මුටි ගන්න නැති. කොඳු වැට කැඩෙනකන් ගහන්න නැති. ඒ ත්‍රිපිටකේ නොදී රැගෙන හිටපු නිසා තමයි අද අපිට ත්‍රිපිටකයක් ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් මේ මහා උතුමෙන් හින්දායි අද අපි නිවන් දකින්නේ. අද මේ බණ ටික හරි යහමේ මහා උතුම නිසා ත්‍රිපිටක ආශ්‍රිත ධර්මයේ මේ අපි කතා කරන්නේ. ඒක නොලැබුණා නම් පිංගුදෙනි අද අපි බල්ලු බලල්ලු ගානයි. ඒක නිසා මේ මහා උතුමන්ව සිහි කරන්න ඕනේ හැම මොහොතකම. මේ මහා උතුමන්ව සිහි කරලා පිං අනුමෝදන් කරන වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒක නිසා ඒකට සූදානම් වෙන්න මේ අයව සිහිපත් කර කර මේ අයව සිහිපත් කර කර සිහිපත් කර කර මේ පින් විහිදුවර පතුරුල හරින්න. පළමුව සිහිපත් කරගන්න පින්වුතුනි තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාරන හේතේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝකේ වටා ප්‍රචාරය කරන්නා වූ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිළිද සිහිපත් කරගන්න. ඒ සිහිපත් කරගෙන ඒ වගේම ඒ අයගේ වටේ ඉඳගෙන ඒ සද්ධර්මය ලෝකෙට ප්‍රචාරය කරන්නා වූ අන්නේ පිළි සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සිංහ පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අයගේ දේවී දුන පතුල්ලරණේ පිං වී දීපත්‍රී යාමෙන් ඒ උත්මයෝ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතම නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියන සාදු කියන යටතින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න ශාස්ත්‍රුන් වහන්සේගේ සද්ධාර්මී මුඛ පරම්පරාවෙන් පවත්වගෙන එවදින එදා මාතරේ යල්ලේ විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරෝඪ කරලා තමන්ගේ පණ දෙවන කොටගෙන පණ පොදමින් ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තා වූ ඒ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන සිවුවනක් පිළිද සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලෝ පුණ්‍ය සම්බාර ධර්මියෝ කුසල සම්බාර ධර්මියෝ ඒ අය විශේෂ විහිදුණු පතුරු සරණේ පිං විහිදී පැදවී යාමින් ඒ උත්තමයන් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතම නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුදෙන මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතු වෙදලා මේ ස්ථානයට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ වික්ෂ භික්ෂුණී උපාසක උපාසිකා පිළි චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඒ ඉන්ද්‍රෝපේන සංසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේට අවස්සේපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනුම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයේ විදුල පතුරු හරින් මේ පිං විහිදී පැතිරි යාමේ මේ දෙවියන්ගේ දෙහිම අනුභවයේ වැඩි වේවා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා වික්ෂ භික්ෂුණී උපාසක උපාසිකා පිළි චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධිහිං උතුම් නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනි සාදු කියලා පොලිසියේ මියගිය පිරිසක් මිතුරු හෝ සතුරු වශයෙන් මිය ගියා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ යුද්ධයේ තියෙන කාලෙදී ඒ සියලු දෙනා වශයෙන්පත් කරගන්න. ඒ වගේම පින්වතුනි මේ අත්බැවිද විතරක් නෙමෙයි මේත කල්ප ගානක් ඇතුළත තමන්ට අම්ම වෙච්ච තාත්ත වෙච්ච ගුරුතුමා ඥාතිද මිත්‍රාදී වෙච්ච ඒ සියලු දෙනා වශයෙන්පත් කරගෙන ඔබ වෙසින්දස් කරගත්තා වූ සීනු පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි පිටුර පතුර හරිනේ පින් මේ දීපදිරිය ආවින් ඒ අය යම් කිසි අභවේ ස්ථානයේ කිනවන නම් එයින් අත විදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් තන් සීමලවත්වා කියන සාදු කියලා එලත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේ පින්වතුනි මොහොත කර සීපත් කරගන්න මේක කල්ප 90ක් ඇතුළත තමන් විසින් අවැඩ සාදාන්න ලක් කරලා තමන්ගේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහින් තමන් මරණව කපනව කොටනවා කියන්නේ තමන්ගේ පිටුපසෙන් ඇවිදින තමන්ගේ ආර්ය ගමනට බාධා කරනවා නම් ලෞකික ජීවිතයට බාධා කරනවා නම් අන්නේ සිළු දිනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ යැයි ගැනීම විදිර පතුරු හරිනේ ඒ පින් විහිදි පැති යාමින් ඒ අය අභවේ ස්ථානයේ ගත විදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සල් සීමලවත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නව පිළිස් විශේෂයෙන්ම පින්වතුනි මේ ස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේලා විහාරාධිකාරී මහා උත්තමයන් වහන්සේලා ඇතුළු මේ ශාසනයේ උන්නති උසාව අපකම් කරලා කටයුතු කරන්නා වූ මේ සීලම දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයේ සීල ජීවනයේ උදෙසා සද්ධර්ම ප්‍රචාරයේ දෙන මේ පිළිසෙට ඒ මුදලින් හදලින් ආධාරයක් කරන්නා වූ පිළිසක් ඉන්නවනම් අන්න ඒ සීල දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ඥාති හිත මිත්‍රාදී මේ වගේම සේවකයන් සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දිනයන් අන්නේ සිළු දිනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් අවසීනම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුල පතුල හරණේ පින් මේ දීපතරී යාමෙන් ඒ අරියම් විග්‍රහ අපල උපද්‍රව දෝස අන්ධකාර තිනවනං ඒ සිළු දෝස අන්ධකාරයන් ගසදෝ රිමුත මේවා යක්ෂ වේද විතාජ මලක වල කුම්බන් ආදී වේද වෙනියව දෝස අන්ධකාර තිනවනං ඒ සිළු දෝස අන්ධකාර ගසදෝ රිමුත වේවා අස්වා කටවා හෝ හෝල් දෝසක සංඝා දෝස අන්ධකාර තිනවනං ඒ සිළු දෝස අන්ධකාර ගසදෝ රිමුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ සාධනීය තුලදීම අද රාමන සංඛ්‍යාත නිවෙනින් සරි සීමලවත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කළ සීපත් කරගෙන අද මේ ස්ථාන රැඳීලා සද්ධර්මයේ ශ්‍රමණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානකින් සම්තරපිලු වුණා නම් ඒ ආහාරයෙන් පානෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රමණය කරන්න නැති මාර්ගඵල ලබන්නේ නැති මලන් ඒ ආහාර පාන සැකසෙලා එදා ඇත ඇති දින බබමුණු සකස් කරලා ඇලවේලි සකස් කරලා කුඹුරු අකොල ගෝයන් කබල පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතර පිළිල්ල කරගන්න කම කම කරලා කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ පිරිසව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුල පතුල හරිනේ පින් මේ දීපැදවි යාමෙන් එයත් යම් කිසි අභව විස්ථානයේ ඉන්නවා නම් ඒගත විදේවා අජරාවන සංඛ්‍යාත නිවෙනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගෙන අද මේ සද්ධර්ම දේශනාව පවත්වන්න මේ අද මේ හතර වේදනා පවත්තන මේ පන්සල් භූමියේ මුල් පදිංචි කරුවන් මේ මගේ පන්සල් භූමියේ මේ පූජා කළා වූ උද්දමිය ඉන්නවනම් අන්නේ පිරිසවත් සිහිපත් කරගන්න. ඒ වගේම පිංගතුනි මේ පන්සල් භූමියේ ඒ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේලා දේ සිළු දිනාවත් සිහිපත් කරගන්න. අද ඒ උද්දමිය නිසා තමයි අද අපිට සද්ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා යම් කිසි ස්ථානයක් පිළිලුනේ. ඉතින් ඒ ස්ථාන භූමිය උදව් කරගෙන නිවන් දකින්න සූදානම් වෙන ඔබ දෙන පින එයටත් අනුමෝදන් වෙන්න පුළුවන්. එහෙමනම් ඒ පින විහිදුවන්න පතරුවන් ඒ පින් විහිදී පැතිරියාවෙන් මේ ස්ථාන භූමියේ ගොඩනැගීමේලා ගඩොලක් ගඩොලක් ගානේ මේ ස්ථානන්න ගහලා බඳලා කරලා සකස් කරලා ඉන්නවනම් අන්නේ පිළිසරත් ඒ පින් අනුමෝදන් වේවා. ඒ පින් අනුමෝදනා යම් කිසි පිළිසක් අභව ස්ථානයක ඉන්නවනම් ඒ ගත මිදේවා අජරාමර සංඝයාත නිවෙනින් සරි සිම්බල බත්වා කියලා සාදු කියන එකත් පින් අනුමෝදක් කරන්න. අවසාන වශයෙන් සිහිපත් කරගන්න පින් උතුණි බොහෝ දුර බැහැරිදලා අපි මේ ස්ථානෙට ආව ඔබත් මේ ස්ථානෙට නැති මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා. යාන වාහන මනාකොට සකස් වෙලා තියෙනවා. ඒ නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබුණා. මේ ධර්මයේ පරිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා මේ සජීවීව මේ අවස්ථාවේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. මේ සීල දේ උදා වෙලා තියෙන්නේ විද්‍යාඥ වශයෙන් පිරිසක් සහ එයාගේ අන්ති වාසික පිරිසක් ඉදින් මේ ලෝකෙට දෙන දායාද නිසා එමනම් ඒ අයගේ දායාද උපයෝගී කරගෙන නිවන් දකින අපි දෙන පින අනුමෝදන් වෙන්නේ එයාට කැපයි. එය වසීපත් කරගෙන ඔබින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි පිළිදොර පතුරු හරණේ පින් මේ දීපති වියාමේ නේ යම් කිසි අභව විස්ථානයක ඉන්නවනම් ඒ ගත විදේවා අද රාවණ සංඛ්‍යාත නිවෙනින් සරි සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්තුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්තා. ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ මිහි මණ්ඩල තුල ලක්ෂ ගණනින් මහරහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මේ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සියලු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නিত্য මංගල පරම සුන්දර අමෘතමහා නිර්වාණ සාන්තිම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට දෙවන් සරණයි.